අදයි පින්නතුන් සාදුකාරයන් පවත්වන්නේ අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වන්නට බලාපොරොත්තු වන පින්නතුන් ඒ සඳහා නමස්කාරය කියන්නේ නමෝතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ते बुद्धं शरणं गच्छामि ဒုတိယံ ते ဓမ္မံ शरणं गच्छामि ဒုတိယံ ते संघं शरणं गच्छामि တတိယံ ते बुद्धं शरणं गच्छामि සතියං ති ධම්මං සරණං ගච්ඡාමි සතියං ති සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාවේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යාවේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදාවේරමණී සික්ඛාපදං සමාදියාමි නමෝ තස්ස භගවතෝ අරහතෝ බුද්ධංස ඥානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආසවානං පයං වදාමි නෝ අඥානතෝ නෝ අපස්සතෝ කිංච වික්ඛවේ ඥානතෝ කිං පස්සතෝ ආසවානං පයෝ හෝති ඉතිරෝපං ඉතිරෝපස්ස සමුදයෝ ඉතිරෝපස්ස අත්තංගමෝ ඉතිවේදනාය සමුදයෝ ඉතිවේදනාය අත්තංගමෝ ඉතිසඤ්ඤාය සමුදයෝ ඉතිසඤ්ඤාය අත්තංගමෝ ඉතිසංභාරානං සමුදයෝ ඉතිසංභාරානං අත්තංගමෝ ඉතිවිඥානස්ස සමුදයෝ ඉතිවිඥානස්ස අත්තංගමෝති ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ අවසරයි සැදහැවත් වාසනාවන්ත පිළිතුරි කොබ්බල වැඳුව ආරණ සේනාසනයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදන් වැඩසටහනයි 2023 වර්ෂයේ මැදින් පොන් පොහොය දිනයේ වෙනුවෙන් මේ සිදු කෙරෙන්නේ උදෑසන සිදු කෙරෙන ධර්ම දේශනා භාවනා ආදී වැඩසටහන් වලට සහභාගී වෙන්න සිදෙන අවස්ථාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න බලෙන්නේ කාලාන්තරයකට වරක් ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයක සම්ධර්මයේ පවතින මොහොතයි අපිට යන ධර්ම අහන්න ලැබෙන්නේ. ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අප සතර බොහෝ කාලයක් දාන දී කුසල් කම් කළා දෙනවා. ඒ තරක් නෙවෙයි සඳහා වූ ප්‍රාර්ථනා කළා දෙනවා. ඒ පින සහ ප්‍රාර්ථනාව දෙකම එකට ගොඩනැගෙන ඉන්න අවස්ථාවක විශේෂයෙන්ම සුභතියක් සහ අංග ප්‍රත්‍ය සම්පූර්ණව සුභතියක් ලැබුණු අවස්ථාවක බුද්ධියක් ලැබී තම අවස්ථාවක යම් කෙනෙකුට ලැබෙන සුභිතේසී වාග්ප්‍රසාදය තමයි සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. අනේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නක ලැබෙන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන්. කල්‍යාණ මිත්‍රත්වයේ තිබුණත් අපට එක ලැබෙන්නේ නැහැ. කල්‍යාණ මිත්‍රතා, කල්‍යාණ සහායතා, කල්‍යාණ සංපවංගතා කියන කාරණා කීයක් තියෙනවා. කල්‍යාණ මිත්‍රයන් ඉන්නටත් ඕන, කල්‍යාණ මිත්‍රයන් මිතුරු කරගන්නටත් ඕන, ඒ කල්‍යාණ මිත්‍රයන් වෙත නැඹුරු වෙන්නටත් ඕන. නැත්තම් දෙසමන් යොමු කරන්නට ඕන. මේකට කියන්නේ සෝච කියලා. මේ සෝච කියන ගතිලක්ෂණය ඉතාම වැදගත්. සෝච කියන්නේ සත්‍යය මුලින් අහුම් කන්දීම කියන එක. යම් කෙනෙක් යමක් කියනකොට සාධාන අහුම් කන්දේ ස්වභාවය. ඒක තමයි ධර්මයේ පිළිදෙන තේන ප්‍රධානතම සුදුසුකම් වෙන්නේ. මේ මෙතන හැමදේ කියන්නේ මේ වගේ තියෙනවා. සතර බොහෝ පින් කරපු නැත්නම් ඔබ ඒ දිනේ ඉහළම ප්‍රතිඵල දවස්තාවන වෙන කියන සමාන උත්තරී කියලා. දේශමන්න විමකරවන ඉහළම දේ තමයි මේ ලබන්නේ. ධර්ම ශ්‍රවණයේ පිනඳුන විමුක්තියට නැගිලා සලකනවා. කෙලෙස් වලින් පිට මිදෙන අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කියන්නේ. ධර්ම දේශනා කිරීමත් එහෙමයි. දේශකයන් වහන්සේට විමුක්තියක් ලැබෙනවා. ධර්ම ශ්‍රවණය කරන ඔබට එය විමුක්තියට පත්වන අවස්ථාවක් වෙනවා. එයන් කරගන්න ලැබෙන්නේ අපේ ඉතාම අවධානයෙන් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. මරහන් වෙලාවේ අට්ඨේකත්වා, මනස්කත්වා, ඕහිතසෝතෝ ධර්ම ශ්‍රවණ කියන ආකාරයට ඉතාම අවධානයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. එහෙම වුණොත් තමයි ඔබට මේ නිසි ප්‍රයෝජන ලැබෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී වෙන පොත්පත් කියවමින් හිටියොත් මේක අවධානයම වෙන්නේ නැහැ. ඒ නිසා විහස්තන්ට ආපු වෙලාවේ ධර්ම දේශනා නොකරන අවස්ථාවේදී වෙන පොත්පත් කියවන්න කමක් නැහැ. හැබැයි බණක් අහනකට පිළිතුරුයි ඒක පැටෙන්නේ කියලා සම්පූර්ණ අවධානය පරහනට ඕන. සමහර අපිට හිතෙන අපි දන්න කාරණා තමයි මේ කියන්නේ කියන අදහසින් තමයි අපි වෙන දේවල්ට අවධානය යොමු වෙන්නේ. නමුත් වෙනතුනේ මන අහනකොට සම්පූර්ණ මනස ඒස තියාගෙන අලුත්ම දෙයක් අහනවා කියන්නේ ඉන්නේ නැහුව තමයි වඩා මේ ප්‍රතිඵල ලැබෙන්නේ අපට. ඉතින් අපි හිතනවා ඔබ මේ ධර්මදේශනාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනී කියලා. වෙනතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ ගොම අතර තියෙන මහා සාගරයකට. මහා සාගරයේ මොහොත වෙරේ පටන් ක්‍රමානුකූලව ගැඹුරට යනවා. අනුකෝපණින්නෝ අනුකෝපකෝනෝ අනුකෝප අමාරෝගිය කාරණයක් තියෙනවා. ක්‍රමානුකූලව එකෙන් එක පහරට යනවා, නැඹුරු වෙනවා, ගැඹුරට යන ස්වභාවයක් තමයි මොහොතේ තියෙන්නේ. වෙරේදී මේක පාරම ගැඹුරු වෙන්නේ නැහැ සාගරේ. ඒ නිසා ඕනම වයසක කෙනෙකුට උනා අවුරුද්දක දෙක ධර්මයේ පුරුණා වෙරේ ඉඳන් කිසියම් දුරක් මොහොත තුලයන්ට අන්නේ වගේම තමයි බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුභව සික්ඛා අනුභව කිරියා අනුභව පරිපදා කියලා. මේක ක්‍රමානුකූල ප්‍රතිපදාවකින් යමකට යන්නේ. එනිසා ධර්ම දේශනාවේ තියෙන එක ලක්ෂණයක් තමයි මේ දේශනාවට හිමිදෙන ගැඹුරට යන එක. ඔබ සිහියෙන් ආවදී ඔබට කිසියම් දුරක් ගැඹුරට යන්න පුළුවන්. ඔබ මාර්ග බෝධියක් නම් ඒ ධර්ම දේශනා අවස්ථාන වෙනකම් ඔබ බාහන් පිළිගෙන හොදින් ඔබට ගැඹුරට යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබ සිහින් ඉන්නේ ඔබ දැනට ගන්න දේවල් වලින් කොච්චර දුරක් ඔබ යන්න යනවද? කොතෙන්ද ඔබ දන්නේ නැති දේ මොන කෙනෙක් කියන කාරණේ දේ ඔබට දැස් වෙනට ඕන. ඇතැම් විට දේශකයන් වහන්සේලාත් වහා ඔබ ධර්ම දන්න කෙනෙක් වෙනටත් පුළුවන්. එතකොට ඔබට අරහව කරුණ මෙතන අලුත් කර ගන්න පුළුවන්. ඒකේ අනුපිළිවෙල හදා ගන්න පුළුවන්. ඒ නිසා මේ නැතිමෙන් ඔබ ප්‍රයෝජන ගන්නට ලක්ෂ වෙන්න ඕනේ. ධර්මයේ කියන්නේ පිළිතුරේ සම්පූර්ණ දුක නිදහසන මාර්ගය. සැනස ලබන මාර්ගය. දුක නිදහස් වීම කියලා ලෝකයේ මිනිස්සු කරන්නේ ධර්මයේ පිළිම අධ්‍යාපනය ලැබීම ඥාති විස්තරින් සමීප කර ගැනීම තමයි ලෝකයේ බොහෝ දෙනේ ජීවිතයේ සතුට දුක නිදහස් වීම සැනසීම සඳහා සිදු කරන්නේ. ඒ දෙවන අවසානයේ ඉස්ස බලන්නේ පිළිතුරේ ඇත්තටම දුක අනිවාර්ය නැමේ අවසාන කාලෙට පේන දේ තමයි දැන් දුක වැඩි වෙන අවස්ථා දෙන්නේ. අන්න එවැනි ලෝකයකට අපිට අපගෙනම ධර්ම කන්නාඩිය තහන් හැරපත ධම්ම නිරයක දාලා බලන්න පුළුවන්. සැබවින්ම අපි ආපු ගමනේ අපේ ජීවිත පරිවර්තනයක් සිදු වෙලා තියෙනවා කියන එක. මෙන්න මෙතනදී වෙනතුනේ අපේ සාර්ථකත්වය සම්පූර්ණව දඩපවතින්නේ. අපි කොයි තරම්වත් අපේ හිතේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය අඩුනාද කියන කාරණාවද? ඒක සම්පූර්ණව සිද වෙන්නේ ධර්ම ශ්‍රවණය තුළින් ලබන සම්මාදිතිය මත පින්නතුනේ. අන්නේ සම්මාදිතිය ලැබුණු පමණටයි අපිට මේ ධම්මඟ විවරදලා වනාත්ම ධම්මෙහි යන්ත ගමන් මඟ පැහැදිලිවන්නේ. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඥානසෝහන් වික්කවේ පස්සතෝ ආසවණං අයං වදාමි නොආඥානතෝ නොපස්සතෝ කියන. මහණෙනි මම දන්න කෙනාට දකින කෙනාටයි ආස්තවයන්ගේ ශ්‍රේණි වීම කරවන්නේ කියන. මොකක් දන්න කෙනාටද මොකක් දන්න කෙනාටද? දුකේ හට ගැනීම හා නිරෝධය දකින කෙනාට. වෙන විදිහකින් කියනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ තිරු ගැනීම ඒ හට ගැනීම නිරෝධයන් දකින කෙනාටයි ආශ්‍රවයන්ගේ සෙවීම කරනවන්නේ කියලා දේශනා කරනවා. මෙන්න තමයි ටිකක් ගැඹුරු විග්‍රහය. හැබැයි දැන් යන තමයි සරලවට නිදලා එනහම තේරුම් ගන්න උත්සාහ කරනවා. එනතුනේ ධර්ම මාර්ගයේ අපි කිව්ව මුලදීම මේක විමුක්තයයන් කියලා. විමුක්තිය කියන්නේ කෙලෙසුන්ගෙන් සිත මිදීම. ඒ මිදෙන අවස්ථාව කීයක් අපට දැක ගන්න පුළුවන්? ආරම්භයේදී අපේ මිදෙන්නේ විනය ලෝකයේ අවිඥා දෝමන සංකේත සඳහන් කරලා තියෙනවා. ආරම්භයේදීම දැඩි ලෝභය සහ දැඩි අමනාපකම් දුරු කර ගන්න ඕන. මෙන්න මේක තමයි මූලික කියලා. ඒ දෙයක තමයි දාන සීල දෙක තියෙන්නේ. දන්නේනකොට අපේ ජීවිතයේ තියෙන දැඩි ලෝභකම අඩු වෙනවා. ඒ ලෝභකම අඩු වුණොත් තමයි මේ වගේ දහම් අහන්නට කැළඹෙන්නේ අපි. අදාළ මිත්‍රයන්ග දෙලෙන්නේ. අනිත් කාරණේ තමයි දැඩි ද්වේෂය අමනාපය දුරු කරගන්න ඕන. ඒ අමනාපය දුරු කර ගැනීමෙහි කරුණෝ මාර්ග රාශියක් දහම් තුළ සඳහන් වෙනවා. ඒ මූලික කාරණයක් තමයි පංචශීල ප්‍රතිපදාව. පංචශීලය තුළින් අපි සිදු කරන ප්‍රාණඝාතයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම ආදී මේ කර්ම වලින් අපිට කිසියම් ප්‍රමාණයකින් ද්වේෂය අනුකරණය කරන්න අනේක සැසඳහන් කරන්නේ පංචශීල ප්‍රතිපදාව අභයං දේති, අභයං දේති, අභ්‍යාපඤ්ඤං දේති කියලා සඳහන් කරා. පංචශීල ප්‍රතිපදාව අවයවී බව ලෝකෙට ප්‍රදානය කිරීම, අභය දානෙ ලෝකෙට දීම කියලා සඳහන් කරා. යම්කිසි කෙනෙක් පංචශීල රකිනවා නම් පංචශීලයෙන් මහාම වෙන්න ඕනේ පිළිතුරින්. අඩුම ගානේ සිල්පද දෙකක් ආරක්ෂා කරගන්න කියලා කියමු. යම් කිසි කෙනෙක් අපි දන්නවා නම් එයා සීල 100ක් බොරු කියන්නේ නැහැ කියලා. අපි දන්නවා නම් ඒක නම් සොරකම් කරන්නේ නැහැ කියලා. අපි කියන්නේ බොරු නෑ කියලා. කෙනෙක් අල්ලෙන් හඳුනා ගන්නකොට හරිය බොරු නෑ කියලා කියන්නේ නැහැ නේද? මොකද මෙහන්නේ මෙහානේ පංචශීලයෙන් සිල්පද දෙකක් ආරක්ෂා කරගන්න කියලා මෙහන්නේ. දැන් බලන්න මෙතන කවපයෙන් දන්නවා නම් සොරකම් කරන කෙනෙක් හැබිලිනවා කියලා. ඔබ කොහොමද ඉන්නේ? මම බයෙන් ඉන්නේ, බයෙන් සැකේ ඉන්නේ. කොයි මොහොතේ කියන දේක් වරදක් කරන්නේ කියලා දන්නේ නැහැ. හැබැයි ඔබ දන්නවා නම් මෙතන ඉන්න මේ ගේට් එකේ ඇතුළත කිසිම කෙනෙක් වරදක් කරන්නේ නැහැ කියලා ඔබ දන්නවා නම්. කිසිම වරදක් කරන්නේ නැහැ කියලා ඔබ දන්නවා නම්. ඔබට කොච්චර මනසට සැනසීමක්ද? ඔබේ මනසේ ඕන තැනක තියනවා. හැබැයි එක්කෙනෙක් හරි වරදක් කරනවා කියලා දැනගත්තොත් ඔබ නිතරම බෑග් එක ගන්න බලාගෙන ඉන්නේ ඈතට ගියත් එහෙම අහගෙන ඉන්නේ කියන්නේ එනතුනි බලන්න මේකෙන් කොච්චරනම් බයක් සමාජයේ වෙනවද වෙන කෙනෙක් එහෙම කරනකොට ඔබට බයක් ඇති වෙනවා නම් ඔබ කරනකොට අනිත් කෙනාට මොකද වෙන්නේ ඒකමයි නේද නේ ඔව් ඒ නිසා එනතුනි බලන්න මෙන්න මේක තමයි මේ සීල ප්‍රතිපදාව මේ ධර්ම මාර්ගයේ ආරම්භය ඒ වගේම දානය කියන එකයි මේ දාන සීල දෙකෙන් අපේ හිතේ තියෙන දැඩි ලෝභය සහ මේ ද්වේෂය කියන එක කිසියම් ප්‍රමාණයක් අඩු වෙනවා. එතනින් අපේ හිතේ හිත මෙදෙනවා කෙලෙස් වලින් කිසියම් ප්‍රමාණයකින්. දැන් බලන්න දාන දෙනාස්තාවකදී වෙන අපේ හිතේ ලෝභය කියනවා දාන දෙනාස්තාවයේ කොච්චර හිත පිරිසිදුද නේද? දැන් බලන්න ඔබේ ගෙදර දානෙ පින්කම ස්වාමීන් වහන්සේ දාන දෙනාස්තාවකින් වගේ. පිටින් කවුරුත් ඔබේ ගෙදර නාවතින් පිට කෙනෙක් ඔබේ ගෙදර ඉන්න වෙනසක් නැහැ ගන්න. එදා හැමදාම මේක කියවිදිනවා ඕන බඩමුතුවක් පාවිච්චි කරනනේ එදාට ඔබ හරියට ඔබේ ගෙදර සංසාරක් වගේ හැබැයි ආයෙ දවසේ දෙන්න නැහැ ඊට පස්සේ දවස් ආව දිනන්න ඕනේ නැහැ නේ එහෙනම් ඕනම දැන් ඔය ඇවිල්ලා තිකන් ඔබේ ධානය ගන්න බැරි ඉන්න පස්සේ දවස් හැබැයි ධානය දවසේ පුළුවන් ඒක කරන්න බලන්න ඉත කොයින් තරම් නම් මෘදු ගතියට පත් වෙනවද මෛත්‍රියකින් ධර්මයෙන් කරන්නේ මේ දාන සීල දෙකේ ලක්ෂණ බලන අපට මේකේ ආස්වාදය ඒ කියන්නේ සංසය දැකගන්න පුළුවන්. එහෙනම් තවදුරට කියන්න පස්සේ මේ දාන සීල දෙක ඉක්මවල ගිහිල්ලා අපි භවනා කරනවා නම් සමත කමනක් වැඩනවා නම් අපි තවදුරට මේ කෙලෙසුන් යෙදෙනවා. ආහාරයන්ද, ව්‍යාපාද, හේනෙන්ද, බුද්ධත්ව කොපොයිද, විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ වලින් විස්කම්පන වශයෙන් කෙලෙසයන් වත් බොහෝ කාලයක් ඉඳ කෙලෙසුන් ගණපත් වෙනවා අපට කිසියම් භාවනා කමඨහන බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ආදී වශයෙන් මෙන්න මේ භාවනා කමඨහන ආමු වශයෙන් ධානයට ආසන්න මට්ටමටවත් උපචාර මට්ටමටව අපිට පුහුණු කරන්න පුළුවන් නම් එහි ආනිසංස විදියට අපිට පුළුවන්කම තියනවා හිත කෙලෙසුන් යොදා ගන්න. ඒ වගේම යම්කිසි කෙනෙක් ධාන මට්ටමට හිත දිනු කරනවා නම් ඒක නම් මේ මුළු කාම ලෝකයේ ඉන්න කෙනෙකුට වඩා සැප විඳින කෙනෙක්. කාම ලෝකය කියන්නේ මේ මනස ලෝකයයි දිව්‍ය ලෝක හයම තියෙන සුවයට වඩා ඉහළ සුවයක් ඔබ මනස ලෝකයේදී විඳින්නට කැමති නම් අන්න ඒ විනයයි සිංකල යුතු දේ තමයි හිත සමාධිමත් කරලීම. ඒක පිනොතින අප විසින් සිදු කරන්න ඕන. ඒ තුළින් අපට කෙලෙසුන්ගෙන් කිසියම් ප්‍රමාණයකට තවදුරටත් එතම දවා ගන්නට විමුක්තියට පත් වෙනට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තවත් ඉදිරි විගයන පස්සේ මෙන්න මේ ධම්මගේ ප්‍රතිඵල විදියට අපට මරණයෙන් මතු ජීවිතයේ අපායෙන් මිදෙන මට්ටම හිත තියාගන්න පුළුවන්. කෙලෙසුන්ගෙන් හිත නිතර මුදවාගෙන කෙනෙක් නම් දවසට වැඩිපුර සමාන කරන කුසල දහම් පිළිබඳව අවබෝධයෙන් සිහින නිල පුළුවන් නම් ඒ වෙනාට මරණ මොහොත ගැන අමුතුවෙන් සූදානම් වෙන දෙයක් නැහැ. යාට මරණයෙන් පස්සේ ජීවිතය ගැන සම්පූර්ණ විශ්වාසයක් සාධියක් තියෙනවා. එයා මාර්ගවල බලපුවා. එයා වඩපු කුසල මාර්ගයන් අර සුභතිය තම කරගන්න පුළුවන්කම් තියෙනවා. ඒ නිසා මේ තවදුරටත් දහම් අගිරේ යනකොට කිසියම් කෙනෙක් මේ රෝහාගේ සංඝමාචකයේ සමුදේ වැටෙරුම් ගත්තොතින් එයා රෝහාලිස්සංඝමාචකයේ හටගෙනම නිරෝධයෙන් උනේ මෙහි කෙනෙක්වසෙන් යන්න පුළුවන් කම තියෙනවා සක්කාය විඥානයේ මූලික සංයෝජන ධර්මයේ හිත සහුරා නිදහස් කරගන්න. මෙන්න මේ විදිහට සෝතාපන්න සකදාගාමි අනාගාමි ආදි වශයෙන් තෙමෙන් ටික විමුක්තිලපත් කරගෙන අවසාන වශයෙන් දෙක්කේ දෙක්කමත්තාන් සුභේ සුතමත්තාන් මොතේ මොතමත්තාන් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තාන් කියන ඊටම ධම්මකට හිත තියලා අපිට පුළුවන්කම තියනවා සතරාම කෙලෙස් වලින් සිත මුදවා ගන්න විමුක්තිලපත් ගන්න. විමුක්තිස්මි විමුක්ති විඥානං හොති කියනවා. එහෙම හිත මුදවා ගත්ත පස්සේ සමාධි විමුක්තිලපත් වෙච්ච බව සමාධි තීරමයට පුළුවන්. එනතුරු මෙන්න මේ වගේ වෙරළ මොහොතේ පටන් ක්‍රමානුකූලව සාගරේ ගැඹුරට යනවා වගේ අපට මේ ධම්මගේ දෙකෙන් දෙක ඉදිරියට යන්න පුළුවන් බව කියනවා. අනේ ධම්මගේ ඉදිරියට යනකොට මේ සම්බුද්ධ ශාසනයේ සාගරේ ඉන්න මහා ප්‍රතාපවත් බුදුන් අපට වගේනවා. බාලික රහස්‍යදා පහරාජ සුරේන්ද්‍රයාට පහරාජ සෝත්‍රයේ දේශනා කරනවා මේ සාගරයේ පතුලේ මහා විශාල සත්‍යයක් ඉන්නවා. ගොඩ විමනන් ඉන්නේ අලියතු මගේ සතු තමයි සාරම් සතු විදියට. නමුත් ඊටත්තරා මහා පරිමාණයේ සත්‍යයන් මේ සාගරේ තුළ වාසය කරනවා. තීන්දර සිමින ආදී සත්‍යයන් ගැන ධර්මයෙන් සඳහන් වෙනවා. විශාල ශරීරයන් ගැන සත්‍යයන් සාගරේ ඉනවා. එතෙන්ට මහා නැවුරට වඩා විශාල සත්‍යයන් ඉනවා. අන්නේ මහා සත්‍යයන් මහා සාගරේ ඉන වගේ සම්බුද්ධ ශාසනයක් මේ සාගරේ මහා සොවිසාර සත්‍යයන් ඉනවා. අවුලෙන් සෝවාන් සංඝදානාමි ආදී මේ මාර්ගඵල උත්තරයන් තමයි මේ සාගරයේ ඉන්න මහත් වූ සත්‍යයන්. අන්නේ සත්‍යනාවට මුණගැහෙනවා. අපි දැනට ලැබුණු ගැස්ම අප ගුණධම් වශයෙන් තේරුම් ගන්නවා. සරුවත් ගණන් ආදී මහණ රහත්ලා පිළිවෙත් පරිගියත් උන්වහන්සේලාගේ ගුණ සුවඳ අපේ ධම්ම වලින් තේරුම් ගන්න පුළුවන්. අන්නේ සත්‍යන අපට මුණගැහෙනවා. එයාගේ ගුණ අපි දන්නවා. එයා අපේ නිතර සීකරනවා. සරුවත් හාමුදුරන්ගේ මුගලන් හාමුදුරුව, මහා කාශ්‍යප හාමුදුරුව, මහා කච්චාන හාමුදුරුව ආදී රහතන් වහන්සේලා, ඒ වගේම අනාගාමි උත්තමයන්, චිත්ත ගුරුපතිය, අත්තාරවක, නන්ද මාතා, කුජුත්තරම්, අතිගාමෝග, අනාගාමි ශ්‍රාවකයන් අපට මුණගැහෙනවා. සකදාගාමි ශ්‍රාවකයන්, සෝතපන්න ශ්‍රාවකයන් මේ අයගේ ගුණ සීකරන මොහොතේ වෙනතුනේ අපි ඒ අය ඇසුරු කරන අය වඩ පත් වෙනවා. මේ අය කලදාමයේ ජීවිතේ ගුණ දහම් වලින් පහර කන අය නෙවෙයි. මේ අයගේ තියෙන ගුණ දහම් මත හොගෙන වඩා ඉහළ ගුණ දහම්කට නිතර යන්න සූදානම් වෙන්නේ. අපි වෙනතුනේ බලන වර්තමානයේ අපි ඇසුරු කරන ඥාති මිත්‍රාදී කෙනෙක් අපි කාර්යයක් කරනකොට කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවා. යාගෙන වාහකට සතුටෙන් ඉන්නවා. නමුත් එහෙම ඉන්න බොහෝ දෙනා ඇතමිට කාලයක් යනකොට අපට ඒක සාධ්‍ය අඩු වෙනවා. ඇතමිට කෙනෙක් හොඳ විශ්වාසවන්ත කෙනෙක් ඥාති මිත්‍රාදී කියන ෆොටෝ එකක් අපි ගෙදර ගෙනත් තියාගෙන යන කෙනෙක්. කාලයක් යනකොට ඒ පාමුක් මොකද වෙන්නේ? ඊට පස්සේ පින්තූරයක් අරගෙනා පින්තූරය තරගෙන යන්නේ කියලා. තව කමනා වුණා කියන දැනුම පින්තූරයට මොකක් තරගෙන යන්නේ. නමුත් වෙනතුනි අප මේ හඳුනා ගන්න ආරි ශ්‍රාවකයන් පවදාතින් වෙන්නේ. යයි හැමදාම අපේ යාම වඩපත් කර ගන්න පුළුවන්. මෙන්න මේක තමයි හැබෑ මිත්‍රත්වයේ, කල්‍යාණ මිත්‍රත්වයේ තියෙන ලක්ෂණ. අපි කෙනෙකුට සමීප වෙන්නේ විදිහේ මුල දින නැහැ. කැමිලියාගේ රූප සම්පත්තියේ කටහඬ ආදී දේකින් තමයි අපි කෙනෙකුට සමීප වෙන්නේ. නමුත් වෙනදෙන අපේ වඩාත්ම කෙනෙකුට නම් වෙන්නේ යාගේ ළඟ තියෙන ගුණයක් එක්ක. අන්නේ පොණේ බැරි තරමට අපිට යාට කොච්චර අවශ්‍යද කියලා එයත් එක්ක අපි සමීප වාසය කරනවා. අපි බැඳෙන්නේ යාක් ගුණයක් දෙන්න. අන්නේ ගුණයේ සුවිශේෂණයක් වෙනුනේ. වියපත් වෙන්න වෙන්න සමහර ගැන අපට වඩාත්ම ගෞරවයක් ආදරයක් ඇති වෙන්නේ යන තියෙන ගුණ නිසා. විශේෂයෙන්ම වැඩි දියුණු හැටියට ඔබ ඔබේ දරුවන් ඥානවෙන්දනාදී සමගයකට ඉන්නකොට ඔබේ ගුණය එන්නේ නැව ප්‍රකට වෙන්නට ඕන. ඔබට මුල් කාලේ පුඩා දරුවන් එයාට වෙන කෙනෙක් නැති සෞර ආදරය බව දැක්වෙන්න පුළුවන්. නමුත් පසු වෙන්න වෙන්න කල්යාණ යන ඔබට ගරු කරන්නේ ඔබ යන කියන ගුණයට. ඔබ දරුවන්ට ගණමුණ සාමයි දරුවන්ට මාධ්‍යවල දුන්නා කියලාවත් දරුවෝට බස්සර ගන්නෑ. ඔබ කිසිම ධනයක් ඒ දරුවන්ට නොදුන්නත් ඔබේ ළඟ තියෙන ගුණය නිසා දරුවන් හිටිය වෙන කෙනෙක් හරි ඔබේ ළඟට අවසානයේ පිට වෙනවා. ඒ පිටින් ඔබේ ගුණයද. අන්නේ ගුණ ටික ඉහළ මට්ටමෙන් පාදාගෙන ක්‍රමේ තමයි බුදුරජාන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා මේ සම්මුද සාසනයේ ඉන්න මහා ප්‍රතාපවත් බුද්ධයන් වගේ අපත් ගුණධමයෙන් දිනෙන් දින පෝෂණය වෙන උත්සාහ කරන්නට ඕන. ඒ ගුණේ ඉහළම මට්ටමට දිනු කරන් කියලා කියන්නේ අපේ මේ භෞතික ශරීරයක් වටිනාකමක් වඩපත් වෙනවා. රහතන් වහන්සේ කෙනෙකුගේ ශරීරය උන්වහන්සේ පිරුණාට පස්සේ උන්වහන්සේගේ කෙස් ටික උන්වහන්සේ ගැට කටපිට විතරක් නෙවෙයි උන්වහන්සේ පාත්‍රික රූප මාත්‍රයේ සිවුර මේ ආදිය චෛත්‍ය හද ලෝකයේ වන්දනාමාන කරනවා. මනුස්ස විතරක් නෙවෙයි දෙවියන් ිතන් වන්දනාමාන කරනවා. ඒ තරම් වටිනාකම අපේ ජීවිතයට ලබා දෙන පුරන් ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. නමුත් අපි කෙලෙසයි තමයි යෝතින් අපේ මේ ශරීරයේ කිසිම වටිනාකමක් වෙන්නේ නැහැ. ඒක ඇය ගන්න ඇටෙන්න ගෙදර තියෙන්නේ ගෙදරුත් අපි අයින් කරනවා. අපි අවුරුදු 50කට උදා කරපු දරුවා තවදුරට තමයි ශරීරයේ ගෙදර තියාගෙන සෝදානම් නැහැ. අනේ නිසා වෙනදී අපි අපේ ජීවිතයේ උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන. අර මහා සාගරයේ මහා සත්‍යයන්ගේ ඒ මට්ටමෙන් අපි එකින් එක පත්වන උත්සාහ කරන්නට ඕන. ඒ විතරක් නෙමෙයි මේ මහා සාගර පතුලේ වටිනා වස්තු තියෙනවා. වරන්දේදී මුතුමැණික් ගැනි ඉතාම අගනා වස්තුන් මේ සාගර පතුලේ නිරඳලා තියෙනවා. මහත්ම වහන්සේ පාරාද සූත්‍රයේ දේශනා කරනවා අන්නේ වගේම තමයි මේ සම්මුද සාසනයේ සාගරයේ මහා වටිනා වස්තු තියෙනවා. ඒ මොනවද? ඒ තමයි සත්‍විස් ගෝණි පාර්ශ්වයේ දානම. ඒ තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර විනිපාත, පංචේන්ද්‍රිය, පංචබල, සත්බොඥාංග, ආරසංගික මාර්ග කියන මෙන්න මේව තමයි වටිනා සම්පත් මුදේ තියෙන සම්බුදු සසුන් යන සාගරයේ තියෙන වටිනා සම්පත් මේවා. මේ සම්පත් මහා මොදෙන් ගොඩ දාන්නට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කල්ප ගානක් S is මාස්ලේ දන් දීලා සුවිසාර පරිත්‍යාගයක් කරනවා. මේක නිකන් ගොඩට අහු දේවල් නෙවෙයි වෙනතනි. මේ දේ ගොඩට ගන්නට සංසාරේ නැමැති කාන්තාරයේ සංසාරේ නැමැති සාගරයේ අපමණ කාලයක් උන්වහන්සේලා පිහිනීම නැමැති පාරමිතා ධර්ම සම්පූර්ණ කරගෙනවා. අන්නේ ප්‍රතිපල විදියට ගොඩට ගත්ත මේ මහා නිධාන ටික තමයි අපට මේ සම්බුද්ධ ශාසනයක් තුළ හමු වෙන වටිනා වස්තු බලපත් වෙනවා. අන්නේගේදී නම ගැතට පස්සේ පිළිතුරු අපි වටිනාමය වටපත් වෙනවා. එදා අපි අපේ වටිනාකම බලා ගන්න අපි බාහිරින් වටිනාකම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ තුල අභ්‍යන්තර මුලදම අඩුවෙන් අපි බාහිරින් තමයි වටිනාකම බලාපොරොත්තු වෙන්නේ. අපි පාවිච්චි කරන බඩු භාණ්ඩවලින්, අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ, පාවිච්චි කරන වාහනේ එතෙමින අපේ රූප සම්පන්නී මේ වගේ දෙයකින් තමයි අපි වටිනකම් බලාපොරොත්තු වෙන්නේ. නමුත් එහෙම බලාපොරොත්තු වෙන බොහෝ දේවල් ටිකෙන් ටික මොකද වෙන්නේ? ඒව ටිකෙන් ටික බියපත් වෙනවා, දිනපත් වෙනවා, අපට අහිමි වෙනවා, ඒව මරණයටපත් වෙනවා. අන්න එවැනි ලෝකයකට අපටම අපි පිළිසරණක්, පරිපරණයක්, ආරක්ෂාවක් අපේ ධර්ම තුලින් ලබා ගැනීම සිදු කරනවා. අනේ දහයක අපේ ඉගෙනම සතුට වඩපත් වෙන්නේ මේ ධර්ම පුහුණු කිරීම. ඒ ධර්ම පුහුණු කිරීම ඉගෙනම සතුට වඩපත් කරගත්තට පස්සේ වැඩියක් සමාපිනුනේ අපේ ශරීරය මතවත්. අපේ ශරීරයේ රූප සම්පන්නිය, නිරෝගී භාවය, වයසට මතවත් මතවත් අපි යෙදෙන්නේ නැහැ. අපි එදාට සම්පූර්ණ යෙදෙන්නේ අත්ථ දීපා දෙක විදිහට අද සරණා නම් අඤ්ඤ සරණ කියපු විදිහට තමන්ගේම ආධ්‍යාත්මික චිත්ත සංකාණය තමයි සමාධියට පිළිසරණකට ඉන්නේ. ඒ සඳහා ධම්ම දීපා පිටක විදිහට ධම්ම සංඝාගේ විදිහට ධම්ම අපි පිළිසරණ කරගන්න ඕනේ. අනේ ඊටාලේ පිළිවෙලින් අපි වයසට ගියත් අපේ ශරීරයෙන් යන කලකිරීම දුක කරගන්නේ. අපි ධම්ම නොතිබ්බොත් වයසට යන ශරීරය දිහා බලන විට අනාරිණ ඥානයට අපට ටිකක් දුකයි ඉන්නේ. ඉස්සර කොණ්ඩේ ලොක් කොච්චර ලස්සනට තිබුණද, ඉස්සර කොණ්ඩේ මොන කොච්චර ලස්සනට තිබුණද කියේවි අපට හිතෙනවනේ දුක හිතෙනවා. නමුත් වෙනතනේ ධර්මයන් එක්ක අපි වියපත් වුණොත් එදාට අපි අනාරිණ ඥානවට අපට ලොකු සතුටක් ඇති වෙන්නේ. මේ ශරීරේ නිකන් වයසට ගියා නෙවෙයි. මං දානෙත් නිකන් කරමින් ඉඳින්නේ මේක වයසට ගියේ. මං සිල්වත් ඉඳිමේ. සිල් රැකෙමින් ඉන්නකොට වයසට ගිය ශරීරයක් මේ. මං සමාධි දර්ශන භාවනා කරද්දී මේක වයසට ගියේ. කියලා හිතනකොට තමගේ ශරීරය ගැන තමයි ලොකු ගෞරවයක් හටගන්නවා වෙනවා. ඒ ගෞරවය නිකන් ගන්න ඒක ඉහළම ධර්ම කොහොමද තුළ තමයි ඉන්නවා. ඒ නිසා අනිත් අය ගැන තමයි වටිනාකමක් බලුණා. ඔබට තමන්ට අපට අපේ ජීවිතය ගැන ගෞරවයක් ආදරයක් හටගන්නවා මේ ධර්මානුකූල ජීවිතය නිසා. මෙන්න මේ ධර්මමග ක්‍රමානුකූලව ඉදිරියට යන ගමනමග. අපි මුලින් සඳහන් කළා දානය දීලා දානෙන් අපි මේ ජීවිතය ආරම්භ කරනවා කියලා. අපි සංජයපදේවල් පුළුවන් මට්ටම නම් පරිත්‍යාග කරනවා. විශේෂයෙන් දැන් වගේ කාලයක දාම් දුෂ්කර කාලයක් අපි දන්නවා. ඔබට දැන් දන් දෙන්න තියන ඔබේ ජීවිතේ පවත්වා ගන්න අමාරු කාලයක් නේ. කෙනෙකුට ලෝකෙ අනේ කන මේ වගේ විපත් සමයක් තියෙනවා. ඒවා කියන්නේ කාල විපත් කියලා. එතැන් මේ අපේ කුසල දහම් තිබුණත් සමාජයේ නොයෙක් විසම් දාන නිසා කාල විපත් වලට මොන වාසිය දෙනවා. එන්න ලෝකයන් අර තේරෙන්නේ නැහැ. අද අපි දුකින් ඉන්නේ ආහාර පාන පරිසු කන්නේ නැහැ කියලා. හැබැයි වෙනතන යුද බියක් අවුලින් කොහමද? යුද බියක් අවුලින් කොහමද? මීනතරා කියන නිදුස් කරා යම් දෙයක්. එදාට අප බඩගින්න ඉඳගෙන දුවන බෝම්බෙන් බේරෙන්න. යුද්ධයෙන් බේරෙන්න. අද කැමරේක නැහැ කියලා අපි දුක් වෙන්නේ. නම් වෙනතන මීටත් වඩා අනතුරු කාර්යයන් ලෝකෙ තියෙනවා. බෝම්බ කියලා කාරවල මුළු ලෝකයක් ගිනිගත් යුද්ධයෙන් ගිනිගත් අවස්ථා තියෙනවා. එනිසා දුෂ්කර කාර්යයන් කලින් හයරෝ පිළිතුර දෙක එකකටින් අපේ කර්ම දෝෂ වෙන පුළුවන් අනිත් අතින් අපේ කුසල කර්ම ශක්තියෙන් ගිරියා කාල විපත්ති ඒ වගේම අයෝග විපත්ති කියන මෙන්න මේ දේවල් තියෙනවා මිනිසා විසින්ම දුෂ්චරිත නිසා හට ගන්න කරන දේවල් වලින් මනුෂ්‍යයන්ට දුක් වෙන සිදු වෙනවා මේක සාමාන්‍ය ලෝක ස්වභාවයක් නමුත් අපි දර්ශනයේ තෝරන පිළිතුර එවැනි කාලවල කරන පින්කම් වඩාත්ම සුවිශේෂී පින්කම් වෙනවා ඒව මතකේ රැඳෙන පින්කම් සොළු දෙකින් හරි අර ආම්පස්යෙන් තමන්ගේ අම්ම තාත්තා තමන්ගේ ළඟම ඥාතීන් තමන්ගේ අසල් වැසි කෙනෙක් පෝෂණය කරන්න හරි මාසික සැරයක් කෑම වේලක් දෙන්න හරියට උත්සාහ දෙන්න ඕන ඒක තමන්ගේ මේ ආධ්‍යාත්මික ගමනකට උපකාරයක් වෙනවා මේ දානෙන් ආරම්භ කරන ගමන ඔබ පිළිඳුනේ ඒකෙන් එක පංචශීල ප්‍රතිපදාවෙන් අපි තවදුරටත් පෝෂණය කරගන්නවා මෙන්න මේ ගමන් මගේ පිළිතුරේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උදාහරණය ප්‍රධාන වශයෙන් සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා කරුණු දෙකක් මම ධර්ම දේශනා කරලා තියෙනවා. පිළිතුරු ගන්න අවධානයෙන් ඉන්න සාධුකයන් වර්තන බලන්න. දැන් ඔබ දන්න දෙයින් සරල දෙයින් ටික ටික ගැඹුරට යමින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ සමහර ධර්ම කාරණා සම්මුති සත්‍ය තුලින්ද දේශනා කරනවා. පින්දහම් කරන්න, සම්පේ වඩන්න, මෙයානි කතා දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ සත්‍ය අම්බලයෙන් බවට ගමන් කරනවා, පින් කරන අය සුභ කියනවා. ගම්බමේකේ උපජ්ජන්ති, නිර්යන් පාප කමිනෝ, සම්දාන් සුභ කියනවා, තී පරිණිවන් ඥානසවා. සමහර අය යමක පිළිසඳ ගන්නවා, සමහර අය නිවේ යනවා, සමහර අය ඕපපාතික වෙනවා. සමහර අය දිවි ලෝක යනවා සමහර අය නිර්වාණ පානවා මේ වගේ දේශනා කරනවා මේ දේශනා කරන්නේ සම්මත සත්‍ය කරනවා ලෝකේ දැනට සම්මත සත්‍ය අනුව තමයි අපි කියන්නේ කන්වෙන්ෂනල් ට්‍රොත් කියලා කන්වෙන්ෂනල් ට්‍රොත් කරනවා තමයි මේ සඳහන් කරන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය ඉඳගෙනම තවත් ගැඹුරු සත්‍යයක් දේශනා කරනවා පරමාර්ථ සත්‍ය ඇබ්සලියුට් ට්‍රොත් කියන එක වෙනතනේ මෙන්න මෙතෙන්දී කෙනෙක් අහනවා මරණයෙන් පස්සේ සත්‍යය ඉන්නවද කියලා පොලිතතන දෝකරම් මරණ සත්‍යය නැත්නම් තතකට යන මහන්සිය රහතන් වහන්සේ පරිණිමත් ඉන්නවද කියලා අහනවා බුදුහාමුදුරුවෝ නිස්සද්ද වෙනවා. නැහොත් තථාගතෝ කරම්බාන සත්‍ය අමරණයට නැද්ද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ නිස්සද්ද වෙනවා. ඇත්තෙන් නැත්ද නැද්ද නැත්තෙන් නැද්ද කියලා. ඒ නිස්සද්ද වෙනවා. ඇතද සහ නැතද කියලා. ඒ නිස්සද්ද වෙනවා. මේ උත්තරයෙන් පිනතුනේ පරමාර්ථ සත්‍යට සාපේක්ෂව. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී ඔබ දක්ෂ වෙන්න ඕන මේ ධර්ම දේශනා කරන්නේ සම්මුති සත්‍ය කොටසද පරමාර්ථ සත්‍ය කොටසද කියලා දැනගන්න ඔබ දක්ෂ වෙන්න ඕන මේ දෙකකට ලාභතෝ පරිදිනු. කර්මයේ ඇතුළු බොහෝ ධර්ම කරුණු දේශනා කරන්නේ මේ ලෝක සත්‍ය තුළ සම්මුති සත්‍ය තුළින්ද කියලා දේශනා කරන්නේ. අන්නේ පරමාර්ථ සත්‍ය තුළින්ද කියලා දේශනා කරන කරුණුනේ එකකටින් මේ ජීවිතය සාර්ථක කරගන්න මේ ජීවිතයේ සත්‍යකව කාලය ගත කරන්නට ඒ වගේම මානසික වේදනා හිතා අවම කරගන්නට මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්නට තමයි මේ සත්‍ය තුළ දහම් තුළින් අපහන් සාර්ථක කරන්නේ. අන්න ඒ දේ වෙනදින අපි මූලික වශයෙන් අපි මෙහි උපරිම මට්ටමට ළඟා වෙන්නට ඕන. සම්මුති සත්‍ය තුළ යන්න පුළුවන් උපරිමය තමයි දාන සීල සහ සමත භවනා කියන මේ කාරණා ටික. දානංච සමචරයංච මෙත්ත චිත්තංච භාවයේට සඳහන් කරලා තියෙනවා. දානය සමචරයාව ඒ කියන්නේ සීලය මෙත්ත චිත්තංච මෛත්‍රී භාවනා කියන මේ දේ. ඒ විතරක් නෙවෙයි අපි කරන හොඳ දේවල් සමත සමතහන මට්ටමට හිත සමාධිමත් කර මට්ටමට දියු කරගන්න දක්ෂ වෙන්න ඕන. අපිට යන ධානය ධානය නොනවති ඒ ධානය චාගානුස්සති භාවනා කරගෙන දක්ෂ වෙන්න ඕන. අප සිද කරන බුද්ධ පූජාව උදේ ධානයක් සම්බුද්ධ පූජාව විතරක් නෙවෙයි ඒක බුද්ධානුස්සති භාවනා කරගෙන දක්ෂ වෙන්න ඕන. අප ධර්මස්ත්‍රණය කිරීම උදේ වනහල තීන්දහ කර ගැනීම විතරක් නෙවෙයි ඒ ධර්ම කරුණු මෙනෙහි කිරීම ධර්මයේ ගුණ මෙනෙහි කිරීම නම් ඕ ධම්මානුස්සති භාවනා ධර්මම යන්නට ඕන. අප ස්වාමීන් වහන්සේට පූජා කරන දාණය උදේ සංසද දානයක් විතරක් නෙවෙයි ඒක සංඝයාගේ ගුණ සීකරන සංඝානුස්සති භාවනා කරනවා. අපරකින් සීලය උදේ සුභදිගාමි වෙනදින සීලයක් පමණක් නෙවෙයි ඒක සමාජ සුජනිතයක සඳහා පමණක් කියන දෙයක් විතරක් නෙවෙයි ඒ සීලය සීලේ ගුණ සීකරන සීලානුසුති බහන කරගන්න ඕන. අපි දෙවියන් ඥාතියට පුණ්‍ය ආනුමෝදනා කිරීම දෙවියන් පුණ්‍ය ආනුමෝදනා කිරීම උදේ අත්ති කියන කරුණ විතරක් නෙවෙයි ඒක දේවතානුසුති බහන කරගන්න ඕන. මෙන්න මේ විදිහට පින්නතුනි සමත කමඨහනක් මට්ටමට අපේ චර්යාව අපි දිනු කරගන්න ඕන. අන්න ඒ මට්ටමට කෙනෙක් හිටියොත් ඒ කෙනාගේ චරිත ලක්ෂණ ගැන ධම්මවල සඳහන් වෙනවා. විශේෂයෙන් මහානාම සාක්ෂික දේශනා කරපු සූත්‍ර සහ සංඛාරෝපපති කියන සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ දේශනාව පැහැදිලි කරන කාරණයක් තියෙනවා. යම් කිසි කෙනෙක් මරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන හේතුන කරුණු ගැන සාමාන්‍යයෙන් අපි කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනා තමයි අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන්නේ කියලා. නමුත් වෙනතුනේ සෝතාපන්න නොවුනත් යම් කිසි කෙනෙක් ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, ප්‍රඥා කියන මෙන්න මේ කරුණ පහ ඉහළම මට්ටමෙන් දිනු කරමින් නම් ඉන්නේ ඒ කෙනා සුගතියට සියලුම සුදුස්පන් සම්පූර්ණ කළේ. අපි අපේ ජීවිතයේ මරණයන් මැද සුගතිය ඉන්නවා කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්. කොහොමද බලන්නේ? දවසට තමන්ට වැඩිපුර මතක් වෙන්නේ කුමක් ගැනද කියලා බලන්න. වැඩිපුරම තමන්ට මතක් වෙන්නේ දාල යන දෙයක්ද? ජීවිත අවසාන මොහොතේ දුක හිතන දෙයක් ගන්නකොට ජීවිත අන්තිම මොහොතේ හිතනකොට සතුටු වෙන්න පුළුවන් දෙයක් තියෙන කියලා බලන්න. අතයි අතට ගත්ත භෞතික වශයෙන් තියෙන හැම දෙයක්ම පිළිඳින ආකාරයෙන්ම දුකක් හට ගන්නවා. දරුවන්, ඥාති මිත්‍රාදීන්, ඉඩ කඩන්, අනතුරු රැකියා, මේ හැම දෙයකම වෙන වෙනකොට ජීවිත ලෝක සංවේගයකට ගන්න ඉතා ගන්න වෙනදෙන. නමුත් ඒ අතර බලන්න ඔබ කරපු කුසල දහම. දහමේ වශයෙන් ආමනකාරක සරකපු ඒවා, ස්වාමි වහන්සේට උපස්ථාන කරපුවා, ලේදන් දීපු ඒවා, බුද්ධ පූජා පාත්‍ර වහාරි මෙන්න මේ කරුණ ඔබට වැඩිපුර මතක් වෙනවාද කියලා බලන්න. ඔබ නැකපු සීනේ වඩාත් මතක් වෙනවාද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ නිතර සිහිනවාද කියලා බලන්න. ධර්මයේ ගුණ, සංගරත්නයේ ගුණ මේව Tamante වැඩිපුර මතක් වෙනවාද කියලා බලන්න. වැඩිපුර තමයි මෛත්‍රී භාවනා වඩලා ඒ මෛත්‍රී සිතුවිලි තුළ දවසට වැඩිපුර ඉන්න පුළුවන් කියලා බලන්න. මෙන්න මේක තමයි තමන්ටම තමන්ගේ ජීවිතය ගැන බලන්න පුළුවන් සාර්ථකත්වය බලන්න පුළුවන් වෙන උන්ට. බාහිර අනිත්‍යයෙන් තමන්ට රෙකමෙන්ඩේෂන් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ටම තමන්ගේ දිනුව බලන්න පුළුවන්. මෙතෙන් දැනෙන පිළිතුරේ සරල දෙයක් නෙවෙයි. මරණයට පත්වන බොහෝ දෙනා විශේෂ මනස් රෝගින්දන මරණයට පත්වන බොහෝ දෙනා එක දෙන්නේ කොහෙද? ඉපදෙන පිළිතුරේ ප්‍රේත රෝගී. ඇයි එන්නේ ඒක? අපේ හිතන වෙනත් දෙයක් දිවට ආසා කරලා ලෝභ කරලා කියලා නේද? වෙනත් දෙයක් දිවට මේ කියන්නේ තමන්ගේම දේපල, තමන්ම උපයපු ධනය, වස්තුව, ඉඩ කඩන් දරුවන් ආසන්න මේ කියලා තමයි බොහෝ දෙනෙක්ගේ අවශ්‍යතාවයේ ස්ථානණයක් ඉපදෙන්නේ. අන්න ඒ නිසා තමයි අත්‍යවශ්‍යම කෙනෙක් පුරුදු කරන්න ඕන. අත්‍යවශ්‍යම කියන එක වෙනත් දෙයක් දන් දීම නෙමෙයි. ආම වශයෙන් තමන් සංකල්ප දේවල් එක තමන්ගේ දරුවන්ට හරි නිදහසයන් කරලා යන පුළුවන් මට්ටමක ඒ මානසිකත්වයේ නිතරම ඉන්න පිළිතුරු. මෙතන අත්‍යවශ්‍යය කියන තමන් ඉහිලට යනවා. මෙතන බලාගෙන ඉන්නවා කියන පල්ලෙහාට එන්න බැරි. ඒ නිසා ඔබ කැමති පල්ලෙහාට වැඩම දිහට යන්න. ඔව් අපි හැම දිනම කැමති දිහට යන නිසා අත්හරින මානසිකත්වය හැම වෙලාවෙම ඉන්නේ එක කැටි කිය ගන්න මොහොතෙන් අපි ආවළු 50කට සියුම් දරවන්න වෙනවා. ඒ නිසා තමයි බෞද්ධ මාසයේ දේශනා කළේ සම්පේකේ මනාපේහි නානා භාවෝ විනා භාවෝ මිනා පැතිරෙටි තපන් කියලා. ඉන්දියාවා පොලිසේනවා ගහට්ටේනවා පබලිකෙනවා කියලා දේශනා කළා. තමන් සංකල්පව තමන් ප්‍රිය මනාප හැම දෙයකින් අර්ථ දැන සිටින බව කියලා ගන්න. මෙන්න මේ දෙක පිනොත් අපි වැඩි පුරාතේ මානසික දිනුසඳා කටයුතු කරනවා. එම් ප්‍රධානම දෙයක් තමයි තමන් කරන කුසල දහම් ගැන වැඩි පුර අවධානයෙන් සිහියෙන් නොනින් ආරම්භ කරන්න. විශේෂයෙන්ම සමත කමඨහනකට හිත පුහුණු කරන්න. එන් එකක් තමයි ඡාග අනුසති භාවනාව කියලා කියන්නේ. අපි දීපු දානයක් ගැන සිහි කරලා ඒකම නැවත නැවතත් සිහි කිරීම වශයෙන් එක සමාධිමත් කරන භාවනාව. ඔබ ජීවිතය කරුණෙන් විදියේ දාන ආදී පින්නම ඇති. ආමන කාතර සැලකලා ඇති. සාමයේ බහන්කට උපස්ථාන කරලා ඇති. ලේ දන් දීලා ඇති. ශරීරේ කොටස් බහු වල වාගේ දන් දීලා ඇති. කඩින පින්නම් කරලා ඇති. ඊටාම දුප්පත් කෙනෙක් සැලකලා ඇති. අසරණ දරුවන්ට පිළිතරලා ඇති. දැඩි නිවාස වලට දන් දීලා ඇති. මේ වගේ කාරණයක් බලන්න කාරණා දෙන ඔබට හොඳම හිතගෙන කාරණයක් තියෙන්නේ කියලා. අන්නේ කරුණ නැති කරන පිළිතුරු. ඒනම් නම් තමයි හිත සමාධිමත් කරන භාවනාවක් වෙනවා. එන්ටාගන සිත් භාවනා කරනවා කඩුවෙන් කරන භාවනාවක්. සමහර වෙලාවට අපි දන් දෙනවා නැවතත් හිතන්නේ නැහැ අපි දුන්නා නම් ඉතරයි ආයි පස්සේ හිතන්නේ නැහැ කියලා. එහෙම කරාට කමක් නැහැ කියලා දෙන කෙනෙකුට විදර්ශනාව තුළම දිට්ඨිය දික්කමත් අංගෝල් ස්ථානව පංචකේ සම්මය විතරක් බලන්න පුළුවන් නම් එවැනි කෙනෙකුට අවශ්‍ය නැහැ මේ කියන එක. නමුත් ඒ තුළ දවසට වැඩිපුර හිත තියාගන්නට අමාරු නම් එවැනි අය විසින් සමග සමටහන අනිවාර්යව කරන්න ඕන. ඒක සම්මුති සත්‍ය තුළ ඉන්නේ, අවිද්‍යාව තුළ ඉන්නේ. නමුත් ඒ අවිද්‍යාව ප්‍රහීණ කිරීම සඳහා යන ගමන් මගේ එක පියවරක් වෙනවා. අපි ඒ කරන්නේ ඉඳලා තාකාටකට යනවා නම් ගෝණිය යනවා නම් අපේ ගෙදරට ගුවන් යානය එන්නේ නැහැ. අපිට ගුවන් තුරකට යනකම් බිමින් තමයි ලෑන් එකේ තමයි යන්නේ. අපි දැන් පිටරටකට යන්නේ අපි වස්තරණ යන්නේ නැහැ. ආරවත් අපි යන්නේ ගුවන් යානෙම යන්නේ කියලා කියොත් කවදාවත් යන්න වෙන්නේ නැහැ. අද මම වශයෙන් ගුවන් තුරකට යන්නේ තමයි යනවා වාහනේ. එතනක් නම් මීටර ගණන්ම යනවා. එහෙම කිහිල තමයි අපිට අනු පුරවන්න තියෙන. අන්නේ වගේ තමයි පිළිතුරු මේ ආරම්භක අවස්ථාවේ අපි ඉන්න යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ. ඒ යථාර්ථයේ ඉඳලා තමයි මේ ආඥා ගාන මාගේ අපි දෙට යන්නේ. ඒ නිසා මෙහිදී මේ ආගන්තුකවහාවට අපේ හිත සමාධිමත් කරන සමාධියක් වෙනවා. ඒ නිසා දෙරෙන් ටික වේලාවක් සාර්ගන්සති මහණවරන්ට සූදානම් වෙනවා. අනේ පිළිතුරු සාර්ගකාරයක් පාසන්න අප සඳහන් කළේ භාවනා අතරින් එක්තරා භාවනාවක් සංසතිස් කර්මස්ථානවල දසානුසති භාවනාවල එන ඡාගානුසති භාවනාවලදී අපි සූදානම් වෙන්නේ. ඔබට පහසු ක්‍රියාවක වාඩි වෙලා ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගෙන අපි මේ භාවනා කමනහරට සූදානම් අවස්ථාව. ශරීරයේ රිලිය තියාගෙන ඔබේ අතපය තාම සැහැල්ලුවෙන් තියාගන්න. ඔබ ඉන්නේ ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. ඔබ වාඩි වෙලා ඉන්න ආකාරය ඔබ හොඳට සිහියෙන් මෙනෙහි කරන්න. වම් අතු බින්දක් මත තියාගෙන අන හොඳට ඉරියව්ව තියාගන්න. ඔබේ දෙවතුලේ ඉඳලා ඉස්ස දක්වා ශරීරයේ මුදවට මෙනෙහි කරන්න. දෙපතුලේ සිට ලිස දක්වා ඉසේ සිට දෙපතුල දක්වා මුදවට මෙනෙහි කරන්න. දැන් අපේ හිත විවිධ අරමුණු කරා යන හිත එක ස්ථානයක පවත්වා ගන්න. පරිමුඛං සතෙන් ඔබට පෙත්වා කියව ආකාරයට නාසිකාග්ගේවා මොග නිමෙත්තේවා කියලා දක්වන ආකාරයට නාසය ආශ්‍රිතව උඩුතල සමීපයේ තමන්ගේ හිත වර්තමානයේ තුල තියාගන්න. මේකට අපි කියනවා සති නිමිත්ත කියලා. වර්තමානයේ තුල හිත පවත්වා ගන්න ආකාරය. නාසය අද්දිත හිත තියාගෙන අපි වර්තමානයේ තුල මනස සිහියෙන් ඉන්නවා. හිත ටිකෙන් ටික එක්තැන් වෙනකොට මා ජීවිතයේ කරපු දානමය පින්කමක් මා සිහි කරනවා. ජීවිතයේ හොඳට මටද තියෙන වැදගත්ම පින්කමක්. මගේ අම්මට තාත්තට මම දැන්ින් ප්‍රශ්න ගාන සලකපු සිද්ධියක් ගැන පුළුවන්. ස්වාමීන් වහන්සේ කියනකොට දීපු සිරුරක් අටපිරිකරක් යන දෙයක් වෙනත් පුළුවන්. හරිනේ කමක් වෙනත් පුළුවන්. මගේ ශරීරයේ ලේනන් දීප අවස්ථාවක් වෙනත් පුළුවන්. ඔබ වහුබරුවක් දන් දීලා තියෙනවා නම් ඒ සිදුවීම වෙන පුළුවන්. භාවනා කුටියක් පූජා කරපු අවස්ථාවක් විහාරස්ථානයකට ගොඩනැගිලි ද්‍රව්‍ය පූජා කරපු දෙයක් කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙකුට අධ්‍යාපනික උපකරණ ටිකක් දී සිටිය. ඒ වගේම හොඳට මාතකීය රැඳෙන සිදුවීමක් සිහිපත් කරගන්න. ඔබ මහන්සියෙන් හරියන උපකරණ දුන්නේ නිර්ලෝභීව මේ සිදුවීම් සිදු කරපු එම් අරිත්‍යාගයේ ඔබේ නිර්මල උපහාන් වීමට හිත සමාධිමත් කිරීමට මහ උපකාරයක් වේවා කියන පැතුමෙන් ඒ සිදුවීම හොඳට සිහිපත් කරනවා. සිත මෙවින් අරමුණු කරා යන්න පුළුවන්. නැවත සිහියේ ඔබේ මේ දානමය කුසලිය සඳහා හිත යොමු කරගන්න. ප්‍රීති මුදාරං වින්දති දාතං කියලා බාලි වහන්සේ දේශනා කරනවා. දන් දෙන තැනැත්තා උදාර වූ ප්‍රීතියක් විඳිනවා කියලා. ඔබේ ජීවිතයෙන් කරපු සුවිශේෂී දානමය පින්කම ඔබේ මතකයේ රැඳෙන හොඳ පින්කමක් සිහි කරන අවස්ථාව. එය ආනිස දානයක් වෙන්න පුළුවන්, අභය දානයක් වෙන්න පුළුවන්, නැත්නම් ධර්ම දානයක් පින්කමක් වෙන්න පුළුවන්. මේ සිත නාසය ආශ්‍රිතව වර්තමානයේ බල තියාගන්නේ ජීවිතේ කරපු අතිශය වැදගත් ධාන්‍ය පින්කමක් මෙනෙහි කරමින් සාගංශ දෙමහන වල අවස්ථාව. ජීවිතය කරපු සුවිශේෂී එක් පින්කමක් සිහිපත් කරගන්න. සිතේකම තුළම සතිය දිනු කරමින් ඒ සමාධියක් වැඩෙන ආකාරයටම නැවත නැවතත් ඒකම කරුණ මෙනෙහි කරන්නේ. දානෙන් පිළිබඳව මේ සත්‍යමත් බව හිත සමාධිය පිණසම නීවරණ ධර්ම දුරු කිරීම පිණසම හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු වෙනතුනි අපි කායතරකින් සිදු කරන භාවනාව මේ කරේ වර්තමානයේ ජඩ සෝතන ක්‍රමයක් තියෙනවා. චිත්ත භාවනා තුළින් ඇතැම් අවස්ථාවල ජඩ සෝතන පිළිගැනීමේ ක්‍රමයක් කියලා කියන්නේ. ඒ අවස්ථාවේදී කියන දෙයක් තමයි රෝගියා ජීවිතේ කරපු සුවිශේෂී පින්කමක් මතක් කරගන්න කියලා. ඒ පින්කම තුළ හිත තියන ඉන්න වෙලාවේ තමයි සෝකත් කරන්නේ. ඒ නිසා පිළිතුර අපට අපේ ජීවිතේ කරන කාරණා අපි නැවතත් සිතන තොරම දේවල්. මේක අන්තයෙන් සමාගයේ කුසලයේ බලක් කරගන්නට චිත්ත සමාධිය දියුණු කරගන්නට අපට හේතු වෙනවා. විශේෂයෙන් ධාන්නේ තේකම සිදු කිරීමේදී වේනාම සූත්‍රය වෙන දේශනාවෙන් දේශනා කළා. ඒ ධාන්නේ කොහොමද වඩා ප්‍රාර්ථනාත් කරන්නේ කියලා. සම්පත්තානන්දේති, සම්පච්ඡන්දානන්දේති, චිත්තකර්මදානන්දේති, ආගමන දීප්තිකෝ දානන්දේති අනකවින්දන් දාන දෙවි කියලා කරුණු පහක් දැක්වෙනවා. සංකච්ඡන් දාන දෙවි දෙන දේසොළු දේවනාත් මනාව සකසලා දෙන්න ඕන පිළිවෙත දෙන්න ඕන. සහත්තන් දාන දෙවි දැනීම දැනගෙන ඕන. චිත්තිකම් පදාන දෙවි ගෞරවයෙන් දෙන්න ඕන. අන්නේගෙනම ගෞරවයෙන් ඉන්න දෙන්න ඕන. අනකවින්දන් දාන දෙවි දාන වේකන් නිතර නිතර කරන්න ඕන. ආගමන දීපකෝ දානන්දේති ඒ දෙන්නමෙන් තමන්ට කුසල දෙයක් ලැබෙනවා කියන විශ්වාසයෙන් දෙන්නට ඕන. එතන කියන කිල්පාදාගෙන දෙන්නේ කියලා. මෙන්න මේ කර්මෝමය යුක්තව දාන දුන්නොත් තමයි ඒක අපර චේතනා විදියට. අපි කියන දාන දෙනකොට පූර්ව චේතනා, මුචන චේතනා, අපර චේතනා කියලා. දාන දෙන කලිනුත් ඒක පහදාගෙන දෙන්නට ඕන. දානේ දෙන අවස්ථාවේදී මුංචන චේතනා හොද වෙන්නට ඕන. වඩාම වෙනත් වෙන දානේ ඉවරලා අපර චේතනා. අස්සේක මෙලික අවස්ථාව. එදැයි දානේ දෙන අවස්ථාව බොහොම කර්මකාරී අවස්ථාවක් වෙන පුළුවන්. දාන යොදන්නේ සමාන නම් ඔගල කියනවා දානික ගැක් වගේ කියන. හැබැයි දානේ දීලා සමාන නිහඬව විවේකී වෙනගෙන ඒකටකෝ පින්නාව මෙහි කරන්න මතක් කරගන්න. ඒක කියනදී ඡාන්දාංශක මහානම් වඩවක් පැහැදිලි කරනවා. ඒ තමයි ඊටාන සංකේමයන් ගැන හේතුන කාරණය. ඒ වගේම වෙනතනේ සම්සතරේ කර්මස්ථාන වලින් තමන් කැමති කමඨහන සමන්ඩ පුහුණු කරන්න ඕන. දැන් සංසති, දස කසින, දස අසුබ, සතර බ්‍රහ්ම විහරණ, ආහාරයේ පටික්කුල සංඥාව, සතර අරූපාවචර ධ්‍යාන ධර්මනිකාර මේ වගේ කරුණු අපට මෙනෙහි කරන්න පුළුවන්. එනතුනේ අපි ලබපු මේ වටිනාම සම්බුද්ධෝත්පාද කාලයට අපි දෙන වටිනාකම තමයි අපි ඊටාම සසර තින් කර ලබපු මේ ජීවිත දෙන වටිනාකම තමයි අපේ ජීවිතෙන් වැඩිපුර සමත විදර්ශනා සඳහා යොමු කිරීම. බුදුරජාණන් වහන්සේ අවිඥා කියලා සෝත්‍රයේ දේශනා කරනවා. යම් කෙසේ නොනැති කෙනෙක් විසින් එතනත්තාගේ නොනෙන් විශිෂ්ටම ඥානයෙන් යමක් කරන්න තියෙනවා. යමක් වඩන් තියෙනවා නම් ඒක මොකද කියන්නේ? අපි කියන්නේ නෛර්යා පුරුදු කරනවා. හැකියාවක් සාඩ පුරුදු වෙනවා, භාෂා ඉගෙන ගන්නවා, අධ්‍යාපනය ලබනවා, දන් දෙනවා මේ නෛර්යා කරනවා ජීවිතේ. නමුත් ඒ දේවල් අතුරෙන් ජීවිතයට සම්බන්ධ වෙන ඉගෙනුම වටිනාකම ලබා දෙන්න අපි මොකද කළයුතු කාරණා කියලා දේශනා කරන්න යනවා. යමක් වඩනවා නම් මොකද ජීවිතේ වැඩිපුරම වඩන්න ඕන දේ කියලා. ඒ මොකද? ඒ තමයි සමත විදර්ශනා කියන්නේ. අපේ ජීවිතේ සම්පූර්ණ සාර්ථකත්වය කියන්නේ දුක නිදහස් වීම. දුක නිදහස් වුණා කියන්නේ ආධ්‍යාත්මික සතුට නිනම් කියන එක. ඒ ආධ්‍යාත්මික සතුට තීරණය කරන ප්‍රධානම කරුණ දෙක තමයි අපේ දවසට සමත විදර්ශනා සඳහා වෙන් කරන කොයිතරම් කාලයක් පැයගාන විනාඩිගාන සමත භාවනාවට විදර්ශනා භාවනාවට වෙන් කරනවාද කියන කාරණය. මේක පිළිතුර නිකන් අපේ වරකම් කිපට ඉතර කරන්න බෑ. මේකට ලොකු පිනක් තියෙනකත් ඕන. විශේෂයෙන්ම ආධ්‍යාත්මික ගමන මගේ ඉන්නට උදව් කරන්න ඕන. එහෙම අයට තමයි විශේෂයෙන් සංවේදන වැඩි වෙන්නේ. එකකින් හොඳ ධර්මඥානයක් තියෙනට ඕනේ. අනිත් අතින් මේ ආධ්‍යාත්මික ගමන මගේ නැහින්ට උදව් කරනවා. ඔබ වාඩි වෙනකොට උනත් සානාවට ඇතුළු වෙච්ච ගමන බලන්නේ හොඳම පහසෙම වාඩි වෙනක යන කොට හොඳන්ද කියලා බලන්නේ. නමුත් එහෙම ඔබ ලබාගෙන යන වාඩි උනත් ඒ වාඩි වෙච්ච තැන වෙන ඔබට වඩා අපහසු කෙනෙක් හිටියොත් ඊට දෙන්න පුළුවන් මානසිකත්වයේ ඉන්නට ඕනේ. අන්න එහෙනම් ඔබ මේ ගුණාංග දිනු කරන්න සුදුසු කියලා කියන්නේ. එනතන මේක තනියෙන් හොදකලා යන පුරා ගමනක් නෙමෙයි. අනිත්තර උදව් කරන යන ගමනක්. එමෙතන අපට පේන සමහර පිනතුන් මැද වාඩි වෙන සමහර වයසක මෑණිවරු කියලා අමාරුම මැද වාඩි වෙන්නේ කියලා. ඒක පිනතුන් අත උත්සාහ කරනවා. පුරා උත්තරීමේ තමන්ගේ ශක්තියෙන් අපේන උත්සාහ කරන්න ඕන. බැරිම නම් තමයි හේතු වෙන්න ඕන. එනකොටම කනවා බලාගෙන ඉන්නේ මම. එතකොට අපි සාර්ථක වෙනක දර්ශනාවෙද නැහැ. අන්නේ සත්‍ය අපේ දිනුත ගන්නට අපිට ලොකු ශක්තියක් දෙන සමහර අය අවුරුදු 60 70න් භාවනා කරන්න ආරම්භ කරුවා ඉන්නවා. හොඳට ආසනය හදාගෙන ආසනය තුල පෑ ගන්න ඉන්න පුළුවන් විදිහට ආසනය සකස් කරගෙන තියෙනවා. දැන් මුදල් යන මාසෙකේ කාලෙත් පිටිය සමහර අය අවුරුදු 45 මහණෙච්චයි. බක්කල නම් අවුරුදු 80 මහණෙච්චයි. සමහර අවුරුදු 100 මහණෙනි රාජමාතුල සෝනාමිහි අවුරුදු 120 මහණෙනි ඒ මහණ වෙලක් වෙනතන අප්‍රමාදීව සක්මන් කළා ඉරියව් හදාගෙන මේ සම්බුද්ධ ශාසනය තුළම මාර්ගම ලබලා අවසන් කරගෙන මහත්වරට පත් වුණා. ඒ නිසා මේ ආධ්‍යාත්මික ගමන මගේ පිළිතුරු අපි අද ඉන්නවට වඩා හෙටදන්සේ දුරවලම පිළිතුරු අද දවසේ නෙමෙයි දුරවලම දැක්වෙන්නේ අපි ආ කාලයක් යනකොට මීට වඩා දුර්වල වෙනවා. මීට වඩා ඉන්න බැරි මට්ටමක් එනවා. අද හොඳම දවස් එන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ හැමදාම හිතන්න මට ජීවත් වෙන්න ඉතුරු වෙන කාලෙන් අද තමයි ජීවිතේ හොඳම දවස් කියලා. හැමදාම වුණා හිතන්න එක. ඒ දවස තුළ උපරිම ලෙස තමයි ජීවිතේ වටිනාකම හොයාගන්නේ. සමත කමනක් අකුරු කරන්න බුද්ධාංශ පහන වෙන පුළුවන්. ධර්මංශ නැහැ වෙන පුළුවන්. මරණංශ පහන වෙන පුළුවන්. අනවස්සතිය වෙන පුළුවන්. ධම්මංශ පහන වෙන පුළුවන්. සංඝංශ පහන වෙන පුළුවන්. ආහාර පරිපූර්ණ සංඥා වෙන පුළුවන්. ඒ කිසියම් පටහැනකින් හිත එක්තැන් කරන්න අපි දක්ෂ වෙන්න ඕන. අපේ සම්පූර්ණ දක්ෂතාවය පිරිනමන මේකට පිළිතුරු. අපේ උපාධිවල, අපේ දරුණු හැකියාවල, අපේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටමවල මේ කිසිම දෙයක් වෙන අපේ සාර්ථකත්වය කියන්නේ. අපේ සම්පූර්ණ සාර්ථකත්වය කියන්නේ මනස එක අරමුණක ඉඳගෙන සමත කමඨහනට හෝ විදර්ශනා කමඨහනට Tamante ඉන්න පුළුවන් විනාඩියක්. මේක තමයි සම්පූර්ණ සමි ස්කිල් එක කියලා කියන්නේ. මේක තමයි අපි දැසටාන් කියලා කියන්නේ. මෙන්න මේ මොහොත මේ කාලය දිනකට තත්පරය ගානක් වැඩි කරගන්න උත්සාහ කරන්න. පුළුවන් නම් කොලේක ලියලාම හරි කරන්න. ඒ තමයි එනිසා ඒ සඳහා හේතුන සමන් භාවනාවක් අපි පුහුණු කරු මේ වෙලාවේ අපි මේ දැන් එක කමටහන් කීයක් කරනවා මේ කියන සමතහන වලට වඩා ඔබ වෙනස් සුවිශේෂී ඔබට පුරුදු පහනක් යන එක කරන්න ගැටුවන්නේ නැහැ. ඔබට නිදහස තියෙනවා ඉබට. එහෙනම් අපි ඊළඟට ගන්න බලාපොරොත්තුයි බුද්ධාංශ පහනාව. ඔබට ඊට වඩා පුරුණන් ආත්මනසි කාලයේ මරණාසතිය ඔබේ කොහොම ඒ වෙලෙන් පුරු කරන්නේ කමක් නැහැ. ඔබට ඊට වඩා පුරව මෛත්‍රී භාවනාව නම් මෛත්‍රී භාවනාව ඔබේ දෙක් කරගන්න ඔබට. ඔබට ඒ තරම් අවස්ථාවක් තියෙනවා. දැන් අපි වඩන බලාපොරොත්තුයි බුද්ධාංශ පහනාව. බුදුරජාණන් වහන්සේ කියලානේ මොනේ නීතියේ සාමුදු ගුණ අපි එකිනෙක සීමක් කරන්නේ ඒ බුදු ගුණය තුළ අපේ හිත සමාධිමත් කරන අවස්ථාව. අනේ අපි නැතිනේ සදා සෝදානම් වෙන්න. මෙතන සහැල්ලුවෙන් සරලව වාඩි වෙන්න. ඔබට පරයන්ගෙන් හෝ අරද පරයන්ගෙන් ඉන්න පුළුවන් නම් වඩා හොඳයි. ඔබ කොයි ඉරියව්වෙන් කියන ශරීරයේ විදියු තියා ගන්න උත්සාහ කරන්න. ඔබ ඉන්නේ ඉරියව්ව ගැන නැවතවතාවක් මොහොතක් මෙනෙහි කරන්න. දෙක තුන සිට ඉස දක්වා ඉස සිට පාදාන්තය දක්වා මෙනෙහි කරන හොඳට ඔබේ ඉරියව්ව ගැන. ඔබේ හිත දැන් නාසය අසිතව පිළිවා ගන්න. පරිමුඛං සතෙන් ඔබට පෙද්වා නාසිකාග්‍රිය වා මුඛ නිමිත්තේ වා කියලා සඳහන් වන ආකාරයට සිය අභිමුඛ කොට වාසය කරන්න. නාසයේ කෙළවරට හෝ උඩුතල ආශ්‍රිතව වර්තමානයේ තුළ හිත තියාගන්න. වර්තමානයේ තුල සතිනිමෙත් දේශ ධායන දැන් මා බුදුමන සීපත් කරන්නට යන්නේ සාරසංගි පරිත්‍ංශය ඔබතරෙන්නේ අමමන කැපීමක් කළ දානාදී කෙරුම් දාන් කෙරුවෝ ප්‍රඥාවෙන් සහ මෛත්‍රියෙන් සියකිත සංඛානය ඉතලකම දිනු කරගන්න. මෙලොව මහල වූ උත්තම මනුෂ්‍ය රත්නයාගේ ඒ උතුම් ගුණ සමුදාය වාසී කර්තව්‍යතාව. බුද්ධාම සති භාවනාව. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනෝස්ථානං බන්දෝ බලවා. ඔබ දැකල තියෙන ඉතාම ප්‍රසන්න අලංකාරවත් බුදු ප්‍රතිමාවක් හෝ බුදුරුවක් මෙනෙහි කරගන්න. මාස්කාරණයේ මගේ සාස්තුරෝ බුදුරජාණන් වහන්සේ සමවස්සයෙන් මා ඉදිරිපිට වැඩ සිටිනවා. උන්වහන්සේගේ චිත්ත සංහාරයට ජනිත වූ ඒ උත්තම ගුණ සමුදාය වාසී හත් කරන අවස්ථාවයි. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කළා. යෝනි සංසයිත ලෝකයන්ගේ උතුම් කුල පූජාවනට සුදුසු උත්තරේ වුණා. මේ බුදු ගුණයට අපි කියනවා අරහන් කියලා. අරහන් අරහන් අරහන් සම්මා සම්බුද්ධෝ බාහතර වහන්සේ කිසිදු ගුරුවරයෙකුගේ මඟ ගැනීමක් නොමැතිව උන්වහන්සේගේ උත්සාහයෙන් දැනුමින් දුක්ඛාගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. මෙන්න මේ උතුම් ගුණයට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ විඤ්ඤාණ සම්පන්නෝ මහඟුන් වහන්සේ ඉන්දිවිද ඥාන මනෝමය ඉන්ද්‍රිය ඥානාදී විපස්සනා ඥානාදී විඥා ධර්ම වලින්ද සීලය ඉන්ද්‍රිය සංවරය ආදී සමතරයන් වෙන්නේ යුක්තවම විපස්සනා ඥානාදී විද්‍යාවන්ගෙන් හා සීලාදී චර්මධර්මන් යුක්ත මේ ගුණයට අපි කියනවා විඥාන කරන සම්පන්න කියලා. විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ භාගතුන් වහන්සේගේ ගමන ඊටාම සංයත සීලේ ගමන ඉරාසයක් වුණා. උන්වහන්සේගේ වචන ඊටාම ප්‍රියමනාප අර්ථවත් නිවැරදි වචන වුණා. වාසනේ හා චරයාවෙහි මනාව පිළියවෝ භාගතුන් වහන්සේගේ මේ උත්තම බුදු ගුණයට අපි කියනවා සුගත කියලා. සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ බහවතුන් වහන්සේ ආම ලෝක, රූප ලෝක, අරූප ලෝක නැත්නම් සත්ත්ව ලෝක, සංහාර ලෝක, අවමාස ලෝක කියන මේ තුන් ලෝකය අධ්‍යයන වහන්සේ මැනවින් පිළිසින දැනගත්තා. ලෝකයන් පිළිබඳව දැනීමේ උත්තර බුදු පියාණන් වහන්සේගේ මේ උත්තම සම්බුදු ගුණයට අපි කියනවා ලෝක විදු කියලා. ලෝක විදු ලෝක විදු ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදේව මනුස්සානම් බහතුන් වහන්සේ මිනිසයන්ට මෙන්ම දෙවියන්ට උතුම් ශාස්ත්‍රවරයන් වහන්සේ වුණා. දෙවියන්ට හා මිනිසුන්ට ශාස්ත්‍රවරයා වීමේ මේ උතුම් සම්පත ගුණයට අපි කියනවා සත්තා දේව මනුස්සානම් කියලා. සත්තා දේව මනුස්සානම් බුදුරජාණන් වහන්සේ මෙලොව පහළ වුණු වාග්ය සම්පන්නම පුද්ගලයා වුණා. උන්වහන්සේ රාග ද්වේෂ මෝහ සපුරාම දුරු කළා, භග්න කළා. මෙන්න මේ පුණ්‍යවන්ත සහ කෙලෙස් ප්‍රහීණ කළ ගුණයන් අපි කියනවා භගවා කියලා. භගවා බුද්ධෝ සත්තාදේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විඤ්ඤාණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං ආදී මේ සම්බුදු ගුණතුලින් ඔබ වඩාත්ම කැමති එක බුදු ගුණය වැඩිපුර දිගට වේලාවක් මෙහි කරන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මානිදිරිපත සමවස්වයෙන් වැඩ සිටින මොහොතක උන්වහන්සේගේ ඒ උතුම් බුදුගුණ සීකරණ අවස්ථාව සුගතෝ සුගතෝ සුගතෝ ඒ විදිහට වටිනාකමක් ලබා ගැනීම ජීවිතේ ලස්සන කරන්න පිළිතුරින් අපි මේ අවධානය වඩන්නට ඕන. ලෝකේ බොහෝ දෙනෙක් සතුට ලබන්නේ කියලා වා මෙලමුදල් වේදන් කරලා ආලේ කැප කරලා වා කැඩ ප්‍රදේශවලට යනවා නේද? මහන්සි වෙන්නේ අපට අපි ඉන්න නිවසේම අපි ඉන්න කාමරේ ඉඳගෙන ඒ සැනසීම ලබන ක්‍රමයක් තමයි බුදුහාමුදුර අපට අනාවෙන්නද දුන්නේ. එහෙනම් අපට පෙන්වලා දෙන්නට ඒ ධර්ම අනාවරණය කරන උන්වහන්සේ සාරත් සංඝේ කල්පනා සැන්සෙන අද දීර්ඝ කාලයක් ශ්‍රී සාර පරිත්‍යාගය ධර්ම ගවේෂණය ආලි පරිශ්‍රණය උසන ගවේෂණයක් සිදු කළා. ඒ නම ප්‍රතිපලය තමයි අපට උන්වහන්සේ ඉදිරිපත් කළේ. එනිසා පිළිතුරු අපි මේ ධර්මයෙන් සම්මුත් සත්‍යයේ උපරිම කණේ නගන්නට ඕන. අපට අපේ අමගේ ආතින් ලැබිච්ච මේ අපේ ජීවිතයේ අපේ උපරිම වටිනාකමක් ලබා දීලා ඒ අමතක අත්හැරීමට කැපවීමට අපි සාධාරණ ඉෂ්ට කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කරපු කැපවීමට සංඝරත්නය අවුරුදු 2500ක් කරපු ඒ ජීවිත පරිත්‍යාගයෙන් තරව කැපවීමට අපි ප්‍රත්‍යක්ෂතාව දක්වන්නට ඕන. ඒ කරුණ සරණින් ක්‍රමයේ තමයි මේ ධර්ම තේරුම් අරගෙන උපරිම ලෙස අපේ ජීවිතය තුළින් එනම් සැදී ගැනීම. ඒ කරන මාර්ගයයි ඒ කරන විදියයි අප මෙහි ඉගෙන ගන්නේ. ඉතින් ඔබ පොහොය දවසට මේ ධර්ම ඉගෙන ගන්නා වගේ ඒ ඉගෙනගත් ධර්ම ඊළඟ පොහොය නම් කොහොම කරන්න ඕන. එහෙම වුණොත් තමයි සැලෙවීම ඔබ මේ ධර්මයේ නියම ප්‍රයෝජන ගන්නා වෙන්නේ. කෙනෙකුට ධර්ම ඉගෙන ගන්නකොට අපේ ධර්මයේ සාන්දස්කේ බව අකාලික බව දැනෙනවා. මේක සංඝාර ලක්ෂණයක්. සංඝාරේ තථාගතයන්ට බෝධිය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ අවබෝධය ගැන තියෙන විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අපි ශ්‍රද්ධා කියන්නේ ගමන් බොහෝ විට ඉඳන් ඉන්නේ බුදුගුණ ගැන දැනගන්න එක, ධර්මයේ ගුණ දැනගන්න එක, ස්වාමීන් වහන්සේගේ ගරු කිරීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒකත් ශ්‍රද්ධා යන ලක්ෂණයක් තමයි. නමුත් වෙනතර බුදුහාමර ඉතාම වැදගත් කාරණයක් දේශනා කරනවා. උන්වහන්සේ සම්බුද්දට පත් වෙන කලින් උන්වහන්සේ ලබාගත් ස්වභාවය ගැන ඒ දී සඳහන් කරන මහණෙනි, මම ආරාර කාලාම උද්දකරම් බුද්ධ ඇසුරු කරනකොට නිවන් දකින කලින් දුෂ්කරක යන කාලේ ආරාර කාලාමට ශ්‍රද්ධා තිබුණා මට ශ්‍රද්ධා තිබුණා කියලා. උද්දකරම් බුද්ධට ශ්‍රද්ධා තිබුණා මට ශ්‍රද්ධා තිබුණා කියලා. එහෙනම් අපි හිතන්නේ මේ ශ්‍රද්ධා පහළ වෙන්නේ බුද්ධ ධර්ම සංගයෙන් දෙනවට පාරවන්න පස්සේ කියලා නෙමෙයි. ඒතකොට දැන් මෙතන මොකක්ද මේ බුදුම දේශනා කරන්නේ? දැන් බුදු වෙන කලින් සඳහන් කරන ආලාර කාලණක් ඉන්නකොට ඔහුට ශ්‍රද්ධා තුනේ ඒ ප්‍රමාණයට මට ශ්‍රද්ධා තුනක්. උද්දකරම් පුත්‍ර ශ්‍රද්ධා තුන මට ශ්‍රද්ධා තුනේ ප්‍රමාණයක් කියලා. එහෙනම් මේ මොකද මේ ශ්‍රද්ධා කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියන්නේ වෙනතුනේ යම් කිසි කොහොමකට යම් කිසි කරන වැඩ පිළිවෙලකට තියෙන විශ්වාසයක් තියෙනවා. යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් කරනවා නම් යම් කිසි චරයමක් කරනවා නම් යම් කිසි කොහොමක් කරනවා නම් අන්නේ කොහොමව ගැන උපරිම විශ්වාසින් කටයුතු කිරීම. එතකොට අපේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ අනාවරණය කරගත්තු දෙය. බුදුහාමුදුරුවෝ කොහොම කරපු දෙය? මහා සංඝරත්නයේ සජීවී කරපු ධම්ම අනිවිදේ. ඒ ආර්ය මාර්ගය ගැන විශ්වාසය තමයි. මොකද විශ්වාස කරනවා කියන්නේ අපි ජීවිතේ යමක් කරලා ප්‍රතිඵලයක් ලබනවා නම් ඒ ප්‍රතිඵල ලැබීම සඳහා කරන දේවල් අතුරින් වඩාම ඉක්මනට වඩාම සාර්ථකව ලැබෙන ඉගෙනම දේ තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ යන විශ්වාසය. අන්නේ විශ්වාසය ඇතිවෙමත් එක්කම අපට උනන්දුවක් ඇති වෙනවා. එහෙනම් අපි මේ ඉක්මනටම කරනවා කියන්නේ. ඇයිකට හේතුව අපි කරන අනිත් සීලම් දිවල් වඩා ඉක්මනින්ම සැනසීම ප්‍රතිඵල ලැබෙන මේක. මේක තමයි සංදීප්තිකෝ අකාලිකෝ කියලා ධර්මයේ පොර දෙකක් කියන්නේ. තමයි හැමදාම රැකියාව කරන කෙනෙක් නම් උදියව දෙන රැකියාවට යනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් මේ නියමිත දවසට අවදිලා යනවා. බලන්න ඔබ හොඳට ඉගෙන ගන්න තුවන්න කියලා බලන්න ඔබ ඉගෙන ගන්න කාලේ එක සතියක් නැත්නම් එක මාසයක් ඔබට මාසයක් යන බැරි වුණා නම් ඔබ ඒ අධ්‍යාපන මට්ටමට පත්වන කරනකොට ඔබේ විභාගයේ නැහැ විභාගේ නැත්නම් රැකියාව නැහැ රැකියාව ලැබගත්තනම් ඒ ළමර ධනිය වස්තුවේ මොකුත් නැහැ. එතකොට ඔබ අඛණ්ඩව විශ්වාසය තියාගෙන ආවැදැමින් අවුරුදු 15ක් 18ක් 20ක් එක දිගට ඉගෙන ගන්න. ඉගෙනගෙන නැවතුනේ නැහැ අවුරුදු 30ක් කටලයක් එක දිගට රැකියා කරනවා. වැස්සදී වුණත් අවුවදී වුණත් ලෙඩ වුණත් දේම නැතිකර යනවා. ඇයි මෙච්චර උනන්දුවෙන් උදේ හැන්දට වාසිකර කෝල් කියලා යන්නේ? අර මාසයන් දෙකක් එකක් ලැබෙනවානේ. එහෙම කියන්නේ ඒක ලැබෙන්නේ නැහැ කියලා දනවා යනවද මොනවද උනන්දුවෙන්? ඒ මාසේ අන්තිමට කඩේ ලැබෙනවා කියන විශ්වාසයක් අපෙන් තියෙනවා. අන්න ඒ නිසයි මෙච්චර මතක යන්නේ. ඒක ලැබෙන මාසේ අන්තිමට නැත්තම් සැදීමකට වරක් නැත්තම් අඩුවන්නේ දවස් ඉවරන තරම් බලන් ඉන්නවා. නමුත් මේ ධර්ම පොහුනවා කියන එක පිළිබඳව බුදුගුණ භාවනාව, මෛත්‍රිය, ආනාපාන සතිය එක විනාඩි 10ක් හරියට පොහුණු කරනකොට මේ මානසික සෝය පිනත් අපට දැනෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ අපිට අනිත් කෙනා වැඩ කරන්නේ නැහැ කියලා ඒක නෙමෙයි කියන්නේ. අපි ඉගෙන ගන්න ඒවා, රැකියා, දරුවන්ගේ වැඩ ඒවත් කරනවා. යුතුයකම් ආදී කරනවා. ඒව කරාට අපි දන්නවා ඒ වගේ නෙවෙයි තමන්ට නියම සැනසීම ලැබෙන්නේ. ඔබ කොච්චර දරුවන්ට හොඳට ඉගෙනනවත් දරුවන් අඳාම ඔබේ ළඟ යාම තාත්ත කියලා ඔබේ ළඟට වෙලින්නේ නැහැ. ඒ වෙනස් වෙනුනායි කියන කෙනෙක් නම් ඔබ ටිකක් කලින් හදලා වෙන කෙනෙකුට බාර දෙන්නේ. ඔබ ගැන රැකියාව හැමදාම වඩායි දෙන්නේ. ඔබ ඉඳම ගේනවල විතරක් එන ඔබේ ශරීරයවත් අපේ ශරීරයවත් මේ රෝග සම්පන්නියවත් වෙන තුනේ හැමදාම ඔබ කැන්ඩි විදිහට පිළිගෙන පවත්වා ගන්න බෑ අපිට. අපේ ශරීරෙ මොලේ කොච්චර ලස්සනද තිබෙන්නේ දැන් ටිකෙන් ටික බලන්න කොණ්ඩේ ඉදලා කොණ්ඩේ අඩු වෙලා ඇවුලා ඉදලා මේ අඟපත රැලිවත් ටිකෙන් ටික වෙනස් නැහැ බලන්න. එතකොට අපේ ශරීරයවත් අපි කැමති විදිහට තිබුණේ නැහැ. එහෙනම් කොහොමද පිළිතුර වෙනත් කෙනකින් අද සැනසීම බලාපොරොත්තු වෙන්නේ? අන්න එවැනි ලෝකයකට අපි දන්නවා අපට හැබැයි සැනසීම තියෙන්නේ මෙන්න මේ තහම පොහුණු කිරීමෙන් කියන එක ගැන අපි උපරිම ලෙස විශ්වාස තියාගෙන ඉන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම වල සාරය හරය එසෙන්ස් එක අපි තේරුම් ගන්න උත්සාහ කරනවා. මාතේ නයිති දේශනා කරලා තියෙනවා. නමුත් වඩාම වැදගත් විදියට අපිට දේශනා කළ කියන කරුණු ටික දුකින් හට ගැනීම මහා නිරෝධය කියන කාරණා ටික අපි මනින් කියලා වස්සා කරනවා. ඒ අතරේම අපිට මුවාම් චිත්ත කියලා එන්නේ කෙලෙස් එන්නේ අපේ හිතට එන ලෝභය සහ ද්වේෂය නැත්නම් තියෙන විඳය උද්දච්චය කුකුච්චය විචිකිච්ඡා කියන මේ නීවරණ තුනෙන් තමයි අපේ හිතට පීඩා එන්නේ. අන්නේ කාම සංඝාගේ නීවරණ අපට තදංග වශයෙන් සාගි සම්මර වශයෙන් යටපත් කර ගැනීමේ සාර්ථකම ක්‍රමය තමයි අර සම්සතරේ කර්මස්ථාන අතරින් කිසියම් කාමට හරකින් හිත සමාධිමත් කර ගැනීම. ඒ නිසා අපි ජීවිතේ හිත සමාධිමත් කර ගැනීම ජීවිතේ ප්‍රමුඛ කාර්යය වටපත් කරනවා. ඉඩක් ලැබෙන හැම මොහොතෙම අපි හිත සමාධිමත් කරගන්න උත්සාහ කරනවා. අපිට ලැබෙන හැම විවේකයක්ම අපේ හිත දියුණු කර ගැනීම සඳහා යොමු කරනවා. මෙන්න මෙතෙන්ට හිත පුහුණුවක් නැති හිත යොමු කරගන්න බැරිය තමයි විතරම බාහිරින් සතුට හොයාගෙන යන්නේ. එක්ක බාහිර බඩමුට්ටු ඕන, එක්ක බාහිරගේ ජීවිත ප්‍රශංසා ඕන, නැත්තම් බාහිර ඩිවයිස් එකකින් සතුට ඕන, ඉන්ටර්නෙට් එකෙන් සතුට ඕන, ෆෝන් එක විතර ඕන, වෙන කෙනෙක් කෝල් කරන්න ඕන, මැසේජ් එකක් පරක්කු වගේ බලනවා, අද සුබෝදයසන කියලා දෙුවේ නෑ. මේ ආදී වශයෙන් අපි බාහිර මත ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ යැපිලා ඉන්නේ ඇයි වෙනදදී. අපිටම මානසික සුවයක් අප ලබා ගන්න ක්‍රමයේ නොදැනීම ඔයක දැනගත්තත් ඒ සඳහා අපි කාලය කැප කරන්න තියෙන අපෝසත්කම්. නමුත් අපට අපටම කියන සැනසීම පිළිසරණක් අපි සකසා ගන්න තියෙනවා. අපට අනිත්‍ය කරන ලොකුම සැලකිල්ල තමයි නොසලකීම. අපි හිතවත් නායක හඳුරු කෙනෙක්ට යනකොට හිතනම කියන ආඥාවක් තමයි මට කරන ලොකුම සැලකිල්ල තමයි නොසලකීම කියන්නේ. මාම නොසලකහරි. එතකොට ඒ නායක හඳුරු බලනවා. ඒ හඳුනන්න වැන්නේ නැතුවත් ඒ කැමැති සන්තෝෂය මට නිදහස ඉන්න දෙනවා. මට හොඳයි මට බාහන කරන්න පුළුවන්. පින්වත්නි අපි මෙන්න මෙතෙන් අපි ටිකෙන් ටික හරියනවා නිගිහි ගෙදර ඉන්න හැටියට ඔබටත් ඒක බැරි නෑ. පින්වත්නි ටිකෙන් ටික හරි පුළුවන් මේක. ඔබ ඒකට දක්ෂ වෙනවට ඕන. හැබැයි ඔබේ අනිත්‍යයෙන් පෙන්නන්න කරන්න අවශ්‍ය නෑ. ඔබ මේ ප්‍රසිද්ධියටවත් බාහන කරන කෙනෙක් කියලා පෙන්නලෙක් කියලා අපි කියන්නේ නෑ. අපේ මේ දෙකෙන් කරලා සම්පත් කළේ නීවරණ අත්පත් කිරීමෙන් අපටම සොයක් අපි හදාගන්න. හදාගත්තට පස්සේ පිළිඳින අද අප මේ සතර විඳ සඳහන් කරන දේවල් කොයිතරම් ලාමක, කොයිතරම් සරල, කොයිතරම් නොවැදගත් දේවල් කියලා අපට තේරෙනවා. අද වෙනත් කෙනෙක්ගේ ප්‍රශංසාවක් ඉරිකියක් ආවම අපි කොච්චර මහන්සි වෙනවද? ඉතාම පොඩි ආස්වාදයකට අපි කොච්චරනම් ආය ධනිය කැප කරනවද? අනේදී ලෝකෙට අපටම කියන පිළිසරණක් හදාගන්න ප්‍රධාන ක්‍රමයක් තමයි සමද කමඨහනකට හිත පුරුදු කරන ගුරු වෙන කෙනෙක්. විශේෂයෙන්ම මෛත්‍රී භාවනා පිළිතුරු. හිතෙන් කරගෙන සති නිමෙදි හිත තියාගෙන සීල සද්දෝස්සෝ පත්‍යත්වා සෝපත්‍යත්වා සෝපත්‍යත්වා කියලා හැටි ආඳුරට මෛත්‍රී දිනව. මෙත්තා කියතොත් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ලෝකේ ලෞකික වශයෙන් කරන සියලුම තින්හාම එක පැත්තකින් තියලා නැත්තම් මහා විශාල ගොඩක් තන් දෙනවට වඩා එක් මෛත්‍රී සංඥාවක සුළු මතක් ගැනීමත් සඳ වැඩි වෙනවා. සීල සත්ත්ව සෝමත්වා කියලා එක තත්පර ජීවියක් එක විනාඩියක් ඔබට හිත වඩන්න පුළුවන් අනේක කුසල ප්‍රබලයි. ඒකේ ඉගෙනම මට්ටම තමයි මානා යථානියම් පුත්තං ආයුසාන් ඒක පුත්ත මනරකේ කියලා කියන්නේ අම්ම කෙනෙක් තමන්ගේ දෙකම දරුවාට දක්වන සෙනෙහස වගේ සෙනෙහස තියෙන අනිත්‍යය ගැන බලන්න උරු වෙන කියන ඇයිම දේශනා කරන්නේ ඇයි මේකේ ආනිසංස වැඩි කියලා කියන්නේ මෙලෙනි මත්තමට මනස එනකොට පිළිතුරේ අපට පුළුවන් කෙනෙකුට වය කරන්න අපිට කෙනෙකුට අපිට පුළුවන් දෙයක් කෙනෙකුට කියනවා ඉරිසියා කරන්න. අපිට පුළුවන් මානකාරී දෙන්න. අපිට කියන බුදු ඔයාලට වඩා මම ලොකුයි මම ලස්සනයි අපි කොහොමද දරුවා ගැන අපි කියනවද? පුතේ ඔයාලට වඩා මම නයි කියනගෙන ඉන්නේ ඔයාලට වඩා මම ලස්සනයි. කොහොම අපි කවදාවත් කියන්නේ නැහැ කියන එක හිතන්නවත් නැහැ. ඒ දරුවා පුත්‍ර ස්නේහයෙන් අගදී අපි කොයිතරම් කැපවීම කරනවද? කොයිතරම් ගුණයක් අපේ අතේ තියෙනවද? අපිට කොයිතරම් කරදරයක් කරත් අපි දරුවෝ ගැන ඉවසනවාද? දැන් බලන්න අපි හොඳට කොණ්ඩේ ලස්සනට කියලා අපි අම්මා දින වේලාවකදී ඔබේ දරුවෙක් කියලා කොණ්ඩේ අවුල් කරනවා. ඔබ දරුවෝ ගහනද? නෑ නේද? ඔබ හොඳ ලස්සන කෑමක් අපි නිනනවා. දරුවෝ ඇවිල්ලා ඔබ කැමතිම වෑංජනය හැරි මොන හරි දෙයක් ඉනන්නේ කරනවා. ඔබ කැඳි ගන්නවද? නෑ නේද? තවත් ටිකක් ගන්න කියලා කියනවා නේද? එනදී බලන්න මේ දරුවෙක් වගේ ඒ මානසිකත්වයේ ඉන්නකොට අපිට ලෝකය මේ වගේ බලන්න පුළුවන් නම් කොයිතරම් ගුණයක් අපේ තුළ ප්‍රකට වෙනවද? මෙන්න මේ නිසාම තමයි බුදුදහමේ සූත්‍ර ගණනාවක මේ මෛත්‍රිය වැනි ඥානසංස් දක්වලා තියෙනවා. ඒ මෛත්‍රිය වඩන්න කියලා අගේ කළ තියෙන ගුණ උදවල තියෙනවා. ඒ තුලින් පින්නදී අපේ විශාල ජීවිත පරිවර්තනයක් වෙනවා. මෛත්‍රී වඩන කෙනාගෙන මෛත්‍රියක් තියෙනවා. ඒකේ මුදු බව කියනවා. එයාම කරුණාව කියනවා. වෙනත් කෙනෙක් දුකෙන් මුදවන්නවා කියන ලොකු උනන්දුවක් තියෙනවා. දුකට පත් වෙන අය. ඒ වගේම මුදිතා ගුණයක්. වෙනත් කෙනෙක් දිනනට සතුට වෙනවා. ඔබේ දරුවෙක් දින වෙනකොට විභාගයක් සමත් වෙනකොට රැකියාවක් ගන්නකොට ලස්සන ගියක් ඉඩමක් ගන්නකොට කොච්චර සතුට වෙනවද? අන්න ඒ වගේම සතුටක් අනිත් ලෝකයන් තමන්ගේ දරුවන්සේ දකින්නට අපි අපේ ඇස හුරු වෙනවා. අපේ හදවත මෘදු වෙනවා. ඒ වගේම මොකෙයි සාමුනේ මේ කෙනෙක්ගේ දිනුවේදී සතුටන වගේම කෙනෙක් දිනුන නොවනකොට පිළිගෙන උඩ ඇත්තට අපට පාලනය කරන්න බෑ. කර්මදාය නිසා මේ විදිහට නිසඳ සමාල වෙන පාලනය කරන්න බෑ. මෙන්න මේ දෙකත් හැදින්ම අපි උපේක්ෂා කරන්න බව පැහැදිලි කරගන්නවා. මෙන්න මේ මෙත්තා කරුණාව විදිහට උපේක්ෂා කරන මේ හතර සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් ජීවත් වෙන්නේ මේ කරුණ හතරත් එක්ක හැදින්මද? මනස ලෝකය බ්‍රහ්ම ලෝකය අතරගෙන ක්‍රමය සතර බ්‍රහ්ම විහරණ වලින් වෙනද? මනස ශරීරය දරාගෙන මනසින් බ්‍රහ්මිය වාගේ නැත්නම් මේ උදාහර ප්‍රදේශනා කරලා තියෙනවා. දිනකටම වෙනතදී මෛත්‍රී භාවනා වලින් වෙනවා වැඩි පරිදි කරගන්න. මේක 21 ඉරියව්වකින් පරියන්කෙන් පරියන්ක භාවනා විතරක් නෙවෙයි. ටික් ටයිම් සරන් විසින්නවා, සයනවා, යාවද සුදෙන මිද්දෝ. හිටගෙන ඉන්නකොට, ඇඳිනකොට, වාඩි වෙනකොට, සැඳගෙනකොට ඉරියව් හතරකින් කරන්න පුළුවන් භාවනා. සීල සත්‍යෝ සෝපත්තේවා සෝපත්තේවා සෝපත්තේවා සෝපත්තේවා කියන වචනය. මේක තමයි තමන්ට එන අතීත කර්ම විපාක වෙන විදිහට එන අකුසල කර්ම දුරු කරන්න තියෙන ඉහළම ප්‍රතිකරණය. ඔබෙන් දැන් කපල කාලවලදී බෝධි පූජා තියෙනම සෙත් කල් කියන මෙන් ගන්න කරනවා නේ. ඒ වෙන ප්‍රතිපලයක් තියෙන නැත්තේ නෑ. නමුත් ඒකේ ප්‍රතිඵල ඉතාම අඩුයි පිළිද. ඔබට එවැනි වෙලාවක මෛත්‍රිය භාවනා කරන්න පුළුවන් නම් ඔබේ අකුසල කර්ම විපාක දෙන කාලෙක ඔබට වේගයෙන්ම ඔබේ කුසලිය රීෆිල් කරගන්න තමයි මේ. ඒක නියම කලු පිළිය කරගන්න තමයි මේ. ආනිස දාන වඩා වැඩි. ආනිස දාන අවේ දාන සියල්ලම වඩා වැඩි මෛත්‍රිය භාවනා කියන එක. හැම එකක් තියනවා අනිත් පින්කම් වලින් ලැබෙන අනිසංස ඒ විදිහටම දැනෙනවා. එක කඩේකින් ගමන් කිරීමෙන් හෝ සිල්වන්ත වීමෙන් හෝ අවේදානෙ වීමෙන් ඒවට ලැබෙන සුවිශේෂී සංසාරයක් තියෙනවා නේද කියන්නේ. හැබැයි ඒ ඔක්කොම එකතු කරාට පස්සේ මේ යන සංසාරේ වැඩි. ඒ නිසා කොත් සුළු හෝ තේකාන් කියන ඒවා කරන්නේ ඒවට බුදු දහමෙන් අවමන් කළ නැහැ. එයා මාවමඤ්ඤයට පුණ්‍යස්ස නමන්තං ආගමිසති උදවිමුනි පාදේන උදකුංගෝපි පුරතෝ කියලා කියලා තියෙනවා. කුඩාවෝ පින්කමකට අමං කරන්නේ නැහැ මේක කුඩාවෝ පින්කමක් කරන්නේ. කෝඹියකට බත්තර දෙකක් දෙන්න පුළුවන් නම් ඒකත් කරන්න. හරිම පින්කමක් කරනවා ඒකටත් ගහන්න. නමුත් අපි දැක්සෙන්නට ඕනේ ඒව කරන ගමන් බුදුරජාණන් වහන්සේ මේ කියන කුහිලන කුසල කර්ම වල විසාගයක් ගන්න ප්‍රතිඵල ගන්න අපි දැක්සෙන්නට ඕනේ. මොකද අපිට ඉතාම ටික කාලයක් තියෙනවා. අපිට අනිත් පැත්තේට වාද බෙදකට ඉන්න කාලයක් නෙවෙයි. මේ අවුරුදු 50 60 ජීවිත කාලෙම කියන්නේ අර රටෙන් රටකට ගුවන් යාන ගියනකොට අර මැද ටිකක් ඉන්න ට්‍රාන්සිට් එකක් වෙන්නේ. මේ අවුරුදු 50ටම ට්‍රාන්සිට් එකක් වෙන්නද? ඊළඟ අත්භාවය ගන්න කලින් පොඩි විදිහකට නෑ හම්බෙලා තියෙන්නේ. ඉතින් ට්‍රාන්සිට් එකේ ඉන්න කෙනෙක් අනිත් පැත්තේ ගහගන්නවද නැත්නම් ගියා ගන්නවද? නෑ නෙමෙයි. මම ඊළඟ ෆ්ලයිට් එකට බලාපොරොත්තු වෙන්නේ. අන්න මේ වගේම තමයි අපි ඊළඟ ෆ්ලයිට් එක කොයි වෙලේ ලෑන්ඩ් කරත් දන්නේ නෑ ඇවිල්ලා. මේ ෆ්ලයිට් එක කොයි වෙලේ වීසි වල වෙන්නේ දැන්නේ මේක. ඒ නිසා අනිත් ප්ලේන් එක එන්න කලින් ඒකට සූදානම් වෙලා ඉන්න ඕන. මේ ට්‍රාන්සිට් එකේදී මන්දර කෑම වීම කාලා ඔය ස්ලෝමින් වගේ ලොකු සූදානම් වෙලා ඉන්න ඕන. ඊළඟ ෆ්ලයිට් එක යන්න. පින්නතුනි අපට මේ ජීවිතේ ලැබිච්ච මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එතකොට සමත භාවනා තුළින් කරන්නේ සම්මුති සංකේතගෙන බුදු ගුණ පිළිබඳව හෝ ධර්ම මානසිකාය මෛත්‍රී භාවනා සත්පුරුෂ විල සංඥා වෙනගෙන උපරිම ලෙස එක කුසල අරමුණක දීර්ඝ කාලයක් අපේ හිත පවත්වා ගන්න ක්‍රමය. ඒ තුළින් වෙන්නේ අපේ හිතේ තියෙන කාම චන්දාදී නීවරණ නිස්සම්බන වශයෙන් බොහෝ කලකට යටපත් වෙනවා. ඒ යටපත් වීමේ ප්‍රතිඵල විදිහට අපි කොයි මොහොතේ නිය කියන්නේ අපි කිසිදාම දුබලි ගාමි වෙන්නේ අප මාර්ග බල නොලබන කියා අපිට අරලෝ ජීවිත ගැන ලොකු විශ්වාසනයක් තියෙනවා. පරම මහානාම සාක්‍ය සාක්‍ය කුමාරයා බුදුජාණන් වහන්සේට දැල්ල ප්‍රශ්නයක් ඇරුවා. ඒ ප්‍රශ්නය තමයි බුදුජාණන් වහන්සේ මම වහන්සේගේ සමීපේ ඉන්නකොට සංගරත් ඇසුරු කරනකොට හිත එකඟව බොහොම පිරිසිදු සිටින් ඉනවා. හැබැයි හිමිනමම නිවසේ ගියාට පස්සේ මාළිගාවට ගියාට පස්සේ ඇත්තන් ශ්‍රේය පාමල කියන මේ සිරුර සෙනෙකකම වැඩ කරනකොට මගේ හිතේ මේ තියෙන එකම බව නැති වෙනවා. හරි හිත කාබලෙන් තමයි වැඩ කරන්නේ. මේ රාජ්‍ය සේවයෙන් වැඩ කරන්න වෙනවා, දඩුවම් දෙන්න වෙනවා. කොහොම සංකීර්ණ වැඩ කටයුත්ත එක මම හරියන්නේ ඉන්නේ. බාහිරතුන් වහන්සේ මම මෙන්න මේ සංකීර්ණ වැඩක යෙදෙන අවස්ථාවේදී මිය ගියොතින් මගේ පරලෝව ගතිය කුමක් වේද කියනවා. දැන් ඔබට කියන ප්‍රශ්න තියෙනවා නේද? මේ පොඩි සිල්ගන්න මෙන්ටර් හරියක් ගන්න දීලා තියෙනවා. බැරි වෙලාවල් මගේ ඇක්සිඩන්ට් එකක් වුණොත් නැත්නම් බ්‍රේන් ඩෙත් එකක් වුණොත් නැත්නම් පිළිගාවක් වෙන රෝගයක් හැදෙන මැරුණොත් නැත්නම් යුද්ධයක විනාශුනොත් මගේ සතර ගමන මොකන්ද කියලා සමහර මේ පිළිතුරක් හිතෙනවා නේද? හිතෙන්න පුළුවන්. ඒතර මහානම් සංඛ්‍යාත් මේ වගේ ප්‍රශ්නයක් ගන්න බෙද මාසිකය අහන්නේ. බහගත මහසේ ලස්සන උපමාවක් දේශනා කරනවා. කිසියම් ගිජල් කලයක් තියෙනවා. ගෙලගිජල් කලයක් තියෙනවා. මැටි මාලිනියක. මේ ගිජල් කලය වතුර යන අරගෙන ගිහින් මේ මැටි කලය පුරු කරනවා. කලය පුරු කරාම මොකද වෙන්නේ? අර මැටි ටික මැටි කැලේ ටික වලන් කැලේ ටික යට යනවා. නමුත් ගිජල් ටික ගිජල් ටික උඩට එනවා. බහගත මහසේ දේශනා කරන අන්නේ වගේ මහා නාම ඔබ කාර්යය ශ්‍රද්ධාව සීලය ස්වධමන්ත භාවය ත්‍යාගවන්ත භාවය ප්‍රඥාව වල දිනු කර තියෙන බොහෝ කාර්යයන් අනේ සවබ කුමන සංකීර්ණ අවස්ථාවකදී කියන අර විද්‍යාත්මක උඩටෙනා වගේ ඔබ සුභතියට ඉහළටම යනවා කියලා. අනේ සා අපි කරන දානේ සාධාරණ සුති භාවනා මට්ටමටම දිනු කරන්න ඕනේ. අපේ සීලය සීලස් භාවනා පිළිවිදින විතර මෙනෙහි කරන්නට ඕනේ. ඔබ කරන සම්බුද්ධ පෝණ්‍යාව බුද්ධාසිත බාහනක් මන්ටම තේරෙන්නට ඕන. ඔබ සාමෙන් බාහන්සේ දානය සෝදානම් කරනකොට ඒ සැරල් කුලංගාරයේ සාමෙන් බාහන්සේගේ ගුණ සිහි කරතර සුපරිපන්නව ගන්නවා කියන්නේ සංගතොන තුරමීට පිළිවාගෙන මේක කරන් දැක්සමෝදී ඔබේ කුසලී නාම ප්‍රබල ශක්තිමත් කුසලේ වඩපත් වෙනවා. අන්න ඒ තුළින්ම අපේ පරිණෝධීට සුපිරිගන්න විතරක් නෙවෙයි මේ ජීවිතය තුළ එන්නම මානසික සතුට දින වෙනවා. මානසික පීඩා චිත්ත පීඩා ප්‍රණය අඩු වෙන ආකාරයෙන් අපටම දැක ගන්න පුළුවන්. ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බව අපට ප්‍රකට කර ගන්න පුළුවන්. මෙහෙමයි දැන් අපි අවසියෙන් මිය ගියා කියන එකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි සිහි විකල් වෙලා අපි ඒක බොහොම සිහි විකාරෙන් දේවල් කරනවානේ. අනිත්‍යයෙන් බණිනවා ගහන්න යනවා එහෙම සේල් කරනවා කියනවා. සමහරස්ථාසේ මොනිචාරීම කියලා කියනවා. අපි බ්‍රේන්ඩ් වගේ වෙලාවක් තියෙන්නේ මොලේ මැරි වගේ මට්ටමක් ඉන්නේ. ඒ වගේ මට්ටම් දැන් මේක දෙකක් කියලා. මේ දෙකෙන් අර සිහි නැතුව ඉන්න පුළුවන් අපි මාස ගන්නක් උනන්. හැබැයි සිහි විකල් වෙන්නේ නැහැ අපි. අපි අර දොඩවන දේවල් අනිත්‍යයෙන් බණින දේවල් ඇඳෝ ගිරා ගන්න එහෙම ඒවත් යන්නේ වෙන්නේ නැහැ. එවමෙන්නේ කුසලයේ තුල ශක්තිමත් නැති කෙනා. හැබැයි කුසලයේ කරපු කෙනෙක් වුණත් ලෙඩ වෙලා ශරීරය දුර්වල වෙලා සිහි නැතුව කාර්යයක් දෙන්න පුළුවන්. ඒක පිළි කරපු කෙනෙක් වුණත් දෙන්න පුළුවන්. ඒක ශාරීරික ප්‍රශ්නයක්. නමුත් අතන මේන්නේ මානසික ප්‍රශ්නයක්. ඒ වගේමයි අපි සිහි නැතුව මියන්න කියලා කිව්වට අවසාන මොහොතේ අපි මියන්නේ මනෝ විඥාන මට්ටමට ඇවිල්ලා අපි කලින් කරපු දේ මතක කරමනෙදි ගති විඤ්ඤාණයේ සිහිපත් වෙනාම තමයි මේ අරමුණු කරගෙනම තමයි නැවත ප්‍රසන්නිට යන්නේ. නමුත් බාහිර කෙනෙකුට පේන්නේ අපි මොකද ප්‍රතිචාරයක් දක්වන්නේ අපිට සිහි නැහැ කියලා වගේ තමයි පේන්නේ. පින්නතුනේ අපේ විඤ්ඤාණ හය ක්‍රියාත්මක වෙනවා. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, කාය විඤ්ඤාණ ආදී විඤ්ඤාණ හයක් තියෙනවා. ඒ අන්තිමනේ මන විඤ්ඤාණය. කිසිම දවසක කොච්චර අපි අවදීන් සිහියෙන් කෙනෙක් කියලා කිව්වත් කිසිම දවසක පංච විඥාණයෙන් කෙනෙක් වේ යුතුයක් අත්පර සංඥාවක් වෙන්නේ නැහැ. පංච විඥාණය කියන්නේ චක්ක විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, දිවහ විඥාන, කාය විඥාන. මේවා කියන පංච විඥාන කියලා. පංච විඥාණයන්ගෙන් අපේ යුතුයක් අත්පර සංඥාවක් වෙන්නේ. නිතරම යුති ප්‍රසන්න වෙන්නේ මනෝවිඥාණය. මනංච පරිච්ඡ ධම්මේ උපපන්නිති මනෝ විඥාන මට්ටමේ තමයි නැවත ප්‍රසංගික යන්නේ. එතකොට යාස්ථාවේදී පංච විඥානයන්ගේ ප්‍රතිචාර ගන්නවත් අරමුණක්වත් නැහැ. සම්පූර්ණයෙන්ම මනායතනයේ ධර්මාලම්බන සම්බන්ධයෙන් වශයෙන් තමයි කලින් දැකපු දෙයක් ඒ නිරුද්ධ දෙයක් මෙලිගෙන වශයෙන් තමයි නැවත ප්‍රතිසන්දියකට යන්නේ ප්‍රතිසන්දිය ගන්න. ඒකවන්නේ මනෝ විඥානේ සයිතෝම තමයි. එනතනි අපි මෙතෙන් කතා කළේ සම්මුති සංකේත තුළ ඉඳලා මේ මොය මෙදිකේ කියලා කියන්නේ මොලේ සම්මන ක්‍රියාවේ නේද වෙලාවට ගොඩක් කාලයක් ඉතින් ඉඳලා තම අවුරු ගන්නවා පිටකම ඉන්නවා ඒක මොන විදියටද මොකද මේ ආහාර ඒකේ නම් අර්ථා කීපෙක වෙන පුළුවන් ඇතැම්කට අපි හිතනවා පංච විඥානයේ ක්‍රියාත්මක නැහැ කියලා නමුත් කරු පරිශනම ඉතාම පැහැදිලි එකකින් අද තොරතුරු අනුවම මොලේ මැනේජර් තමයි බ්‍රේන්ඩ්ඩ් කියන මට්ටමින් කියලා වුණා. එයාට ප්‍රතිඥා ගන්න බැලුවාට එයාට බොහොම ඇහිලා තියෙනවා කියපු දේවල්. ඒ වගේම ආදක පරිශන තියෙන මැද කාලේ කරනවා. එයා මොකද ප්‍රතිචාරය මැද කොට එහෙම ඇහෙනවා කියන දේවල්. ඒ නිසා ගිලම්බස්සට ගන්න තියෙන ඒවා කියනවා නම් බෙදන්න මේ ධර්ම දේශනාව යනාතරදීම ගිලම්බස්ස පූජා කරන්න බින්නතුන් ගිලම්බස්ස පූජා කරන්න ගිලම්බස්ස ගන්න කැමතියන් ගිහින් අනිතන බාධා වෙන ගැටක් තමයි නැත්නම් ඒ ඇදගෙන බිනතුන් මේ නැත්නම්ගේ ළඟට ගෙනල්ලා ඒක පූජා කරක් තමක් නැහැ. නම් ඒ ආයේ ප්‍රතිසන්දි කොහොමද හදන්නේ? මේ මොඩා කාලයේ තියෙන විදිහමද? ඒ ආයේ පරිවර්තු අවසාන වතාවට ගත්ත වරුණ ආරම්භ වෙන පුළුවන්. මෙතෙන්දී ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අපි මේ ජීවන්තලේ ඉන්න කාලේ අපිට සිහින දෙන්නේ අපි කටයුතු කරන්නේ නිතරම අපේ මොළයේ ප්‍රතිපදාව අපේ මනකයන් එක දේවල් තමයි ජීවන්ත ඉන්න කාලේදී අපිට මතකෙට එන්නේ අපේ සිහියෙන් ප්‍රමත් බොහෝ විට පේන්නේ මේ ජීවිත කාලයෙන්ම ලැබුම් අත්දැකීම්ක දෙයක් තමයි මතකයක් විදියට එන්නේ හැබැයි පින්නතේ මරණසන මොහොතේ අපේ ත්‍රිවිධ අවස්ථාවසයින් ආසන්න කර්මයේ විරතේ අවස්ථාවලදී ලක්ෂණය තමයි අපේ මේ මොළයේ තියෙන කැපැසිටියේ ඉක්මවල ගිහිල්ලා අපේ සසරම කරපු දේවල් එකම නැින්න හැම වෙනවා පිළිතුරු. ඒක ධර්මතාවය. ඒක කෙනෙක් කරන දෙයක් නෙමෙයි ඒක ධර්මතාවයක් විදියට. ඊළඟ අරමුණ ගන්න එන අරමුණ ඇතැමිට කල්ප ගානකට කලින් කරපු කර්මයන් අරමුණෙත් ගැටීම් විදිහට සම්බන්ධ වෙලා ඊළඟ ප්‍රතිසන්දිය තීරණය කරන්න පුළුවන්. හැබැයි බොහෝ විට මේ ජීවිත කාලේ කරපු කර්මයන් තමයි විශේෂයෙන් ජීවිතේ වැඩිපුර කරපු කර්ම තමයි මතකෙට එන්නේ. අපි කියන ආචේන කර්ම කියලා. ආචේන කර්මයක් තමයි දිගට පුහුණු කරලා දිගට වැඩිපුර මතකේ රැඳෙන කර්මයක් තමයි මරණසනෙන් මුත්තේ බොහෝ වෙලාවට අපිට ඉස්මතු වෙන්නේ. එහෙම නැතුව කඩත්තා කර්ම විදියට අහම්බෙන් කරපු කර්මයක් මතකේ ඇවිල්ලා ප්‍රතිසංජය තියෙන්න කරන්න පුළුවන්. හැබැයි ඒක ඉතර ශක්තිමත් නෑ. නැවත අර ආචේන කර්ම වලට යන මට්ටමට ඒ මට්ටම උඩට තියෙන්න කරනවා. දැන් අපි ධර්මයේ සාමද සස්නේ සමහර වාකුසා කරන්නේ කියන්නේ ඇතැම්ට අවසාන මොහොතේ කඩත්තා කර්මයක් විදියට අහමෙන් එන කර්මයක් විදියට ඒක කලක් දවස් අටක් විතර වගේ ඇතැම්ට දුක දිගන් ඉන්න ඉන්න නමුත් නැවත කුසලයේ ප්‍රබල නිසා කුසලයේ නැත්නම් සුබ දිගන් වෙනවා එන්නේ ඒක පිළිබඳ දිග මාතෘකාවක් අපි ඒක තේ නාස්තමු අපි ඊළඟ කොටසට යමු අද ධර්ම දේශනාවෙදී අපි මෙතෙන් පටන් සඳහන් කරන්නේ අර සම්මුති සත්‍ය පදනම් වෙච්ච දේ නෙවෙයි ඊට වඩා වෙනස් දෙයක් බුදුහමද දේශනා කරන වහන්සේ ධර්ම දේශනා කරන ආරම්භයේදීම පරිසෝතනාමින් නිකුණන් දුද්දසනම් කියලා. මේ ධර්මයේ පරිසෝතනාමී දහම මෙතෙක් අපි සංකච්ඡා කළේ අනුසෝතනාමී දේවල්. ලෝකයන් විදියට නැත්නම් වෙන ශාස්ත්‍රවල දැක ගන්න පුළුවන් ලක්ෂණ වඩන පුළුවන් ගුණාංගයක් තමයි අපි වැඩිපුර කතා කළේ. අමොද බුදුහමර දේශනා කරනවා යමන්තෝ හම් විත්‍රේ පස්සතෝ ආසමානං කයං වදාමි නොහජානතෝ අවස්සදෝ කියයි. මහණෙනි මම දන්න කෙනාට දකින කෙනාටයි ආශ්‍රවයන්ගේ ශ්‍රේණියම දේශනා කරන්නේ කියයි. මොකක් දන්න කෙනාටද මොකක් දකින කෙනාටද කෙටියෙන් කියනවා නම් දුකේ හට ගැනීම නිරෝධයක් දකින කෙනාට දුක කියන්නේ මොකද්ද? සංකේතිතේ වෙනතු පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන කාරණය. මේ පංචස්කන්ධයේ තේරුම් ගැනීම කියන්නේ. ඉදිරෝපං, ඉදිරෝපස් සමුදයෝ, ඉදිරෝපස් අත්ංගම. වේදනාදී මේ රෝග ආදිය තේරුම් ගැනීමත් එයි හට ගැනීම හා නිරෝධය තේරුම් ගැනීමත් කියන කාරණා. මෙන්න මෙතනින් නම් වෙන තුනේ පරිසෝතගාමී උඩුගම් බලන ධර්මයක් මේ දේශනා කරනවා. ඒ වගේම නිපුණං දුද්ද සංහනම් මේ ඊටාම අන්දිට ගෝචරිය ගෝචරිය වන දෙයක්. ඊටාම සියුම් එක තේරුම් ගන්න ටිකක් අමාරු එකක්. නමුත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන තුනේ. ඒක තේරුම් ගන්න තමයි සතර බොහෝ කාලයක් තියෙන ඇවිල්ලා මේ අපිට සම්බුද්ධ ශාස්ත්‍රයක් වගේ වුණේ. මෙතන මේ රෝපාදී ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකය තේරුම් ගැනීම තමයි අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. එතකොට මේ ස්කන්ධය ගැන සාකච්ඡා කරනකොට විපාක මට්ටමේ අවස්ථාවක් තියෙනවා. නව කර්ම මට්ටමේ අවස්ථාවක් තියෙනවා. නව කර්ම වල අඥාන කර්යයක් එකක් තියෙනවා. ඥාන කර්යයක් ල කරේකට යනවා. ඒ වගේම රහතන් වහන්සේගේ අත්දැකීමක් සඳහන් කරනවා. විශේෂයෙන් වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ කර්ම ගැන කතා කරනකොට අපි ඉතාම සැලකිලිමත් වෙනවා. මේවා එකම නමින් විවිධ තැන්වල නියෝජනය වෙනවා. විඥානය කියන එක එක තැනකින් පවස්තර මිදන් වෙන්න වෙච්චාන් කියලා කියනවා. නැත්නම් කටේ පරිසොද්ද මිදන් විඥානන් කියලා පිරිසුදු විඥාන ගැන කතා කරනවා. ඒ කියන්නේ අර විපාක මට්ටමේ පිරිසුදු විඥාන අවස්ථාව. ඒ වගේම මේ විඥානයේ අවිද්‍යාව මුසු වෙන යන විඥානයක් තියෙනවා. අඥානතරයන්ගේ මායෝපමංච විඥානන් කියන එක විද්‍යාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අවිද්‍යාව කියනවා නම් අවිද්‍යාව කියලා තැනක් විඥානය දෙනවා. අවිද්‍යාව කියන තැන විඥානය අවිද්‍යාව මාර්ගයෙන් විඥානයක්. ඒ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන විඥානය එතන යනවා. ඒ වගේම ප්‍රඥාවත් එක විඥානයක් කරනවා. විදර්ශනා වඩන විට විඥානයක්. නාම රූප පත්‍ය විඥානන් කියන අවස්ථාවක් යනවා. ඒකත් පරිසම්පාද විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට ඒකෙත් ප්‍රතිසන්ද විඥාන කියලා අවස්ථාවක් තියෙනවා. මේ වගේ අවස්ථා ගානක් යනවා. අපි දක්ෂ වෙන්නට ඕන මේ පොතන නියෝජනය වෙන කාරණේ මේ කියන්නේ. දැන් ගාන කරු උදාහරණ ගන්න සංඥා කියන්නේ මෛත්‍රී ප්‍රමාණ සංඥා කියලා කියනවානේ. සංඥා දුරු කරන්නේ කියලා බුදුම දේශනා කරනවානේ. සංඥා දුරු කරන්නේ කියලා දේශනා කරන බුදුරජාණන් වහන්සේ ගිරිමාන සූත්‍රයේ නිදස් සංඥා වඩන කියන මොකක්ද? එකතැනක සංඥාව විනුවක් වගේ මරිච්චු උපමා සංඥා කියලා කියනවා. ඒ සංඥාව දුර්ගන්න කියලා කියනවා. ඒ සංඥාව මාරේ වගේ කියලා කියනවා. ඒ වගේම තැනක කියන සංඥාව වඩන කියලා. පින්නතුනි කිසියම් තැනක විඥානය යනවා නම් ඒ විඥානයම හැම තැනම ආමු වශයෙන් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මෙන්න මේ කයිස්තික ඕගේට් එකම යනවා. අභිධර්මයක් වෙන්නේ කියනවා නම් සම්පතිල සාධාරණ කැසිත හට යනවා විඥාන දෙකේ හැම ස්ථානයක්ම ආවමදී. ඒ වගේම ප්‍රඥානවති කැසික එක සෝණ කැසික ගාන කීට සමාන්තරව ගමන් කරනවා. එතකොට පින්වතුනි මෙන්න මෙතෙන්දී මේ පංචස්කන්ධයේ තේරුම් ගැනීම තමයි සම්පූර්ණ මගේ ගමන් මඟ ආධ්‍යාත්මික ගමන මඟ තීරණය කරන සම්දිස්ථාන වෙන්නේ. මෙන්න මේ පංචස්කන්ධය චතුරාර්ය සත්‍ය පරිසම්පාදය මේ කාරණා තුනම එකට සමගාමීව තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. යම් කෙනෙක් දුක තේරුම් ගන්නවා නම් ඒ දැනට චතුරාර්ය සත්‍ය තේරුම් ගත් කෙනෙක් වෙනවා. යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තා නම් එයා පරිසම්බාධයේ තේරුම් ගත්ත කෙනෙක් වෙනවා. එයා පරිසම්බාධයේ තේරුම් ගත්තා නම් එයා පංචස්කන්ධයේ තේරුම් ගත්ත කෙනෙක් වෙනවා. පරිසම්බාධයන්සේදී තේරුම් ගත්තා නම් එයා ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් වෙනවා. ධර්මයේ තේරුම් ගත්තා නම් කෙනෙක් එයා බුදුරජාණන් වහන්සේ දැකපු කෙනෙක් වෙනවා. යෝ පරිසම්බාධයන් පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා සඳහන් කරනවා. මෙන්න මෙතන තමයි පිනතුන ඔබේ සම්පූර්ණ දක්ෂතාවය. ඔබ මෙතෙක් ඉගෙනගත්තු සියලුම සිරත් ශාස්ත්‍රවලින් ඔබ ලබාගත්තු විනය ඩිසිප්ලින් එක සියල්ලක්ම කැප කරන්නට ඕනේ. ඒ සියලුම දේවල් බල දාන්න ඕනේ මෙන්න ඉස්සරහ. මේක අහගෙන ඉියත් පිනතුනි සම්පූර්ණ විනසාවක් වෙනවා. විමසයි දැන් වෙනවා. එතකොට මෙන්න මෙතෙන් තේරුම් ගන්නට ඕනේ ඇත්තටම අපේ ජීවිතේ මොකද වෙන්නේ කියලා. මෙතන ඉඳන්ම සඳහන් කරන්නේ කර්මස්කන්ධය ගැන කරුණු. අපිට ඇසට රූපයක් පේනකොට මොකද වෙන්නේ? චක්කොංච පටිච්ච රූපේට උපන්දි සංක විඥානං තින්න සංගති පස්සෝ ඇස රූපය චක්කු විඥානෙ මේ ආදී දේවල් අහොත්වා සම්බුතං පුත්වා නබවිතටි කියපු විදියට පේන නොතිවි හටගෙන ඉදුරු නැතුව නිරුදෙනු. එතකොට ඇසට රූපයක් වෙන අවස්ථාව. ඇසට රූපයක් වෙන අවස්ථාව කියන්නේ ඇස රූපය චක්කු විඥානය චක්කු සංපස්සය රූප සංඥාව රූප සංකේතන කියන අවස්ථාව. හැබැයි මේ නොදින මෙතන උපා අවධානයෙන් ඉන්න කතා නොකර අහගෙන ඉන්න. එතකොට තමයි හොඳටම අවබෝධ වෙන්නේ ඔබට. කතා කරන එක නෝ ඔබ දැනන ටිකම හරි කියලා ඔබ හිතන්නේ. නමුත් ඔබ නිහඬ පිළිවෙත ඔබට තේරෙන්නේ ඔබ දන්න දෙයකට වඩා සමගියක් කියන එක. හැබැයි කතා කරද්දී ඒක අහුවෙන්නේ නැහැ ඔබට. එතකොට ඇහැට රූපයක් පරිදෙන අවස්ථාව ඇහැ කියන්නේ අවස්වා සම්බෝධන උත්සාහන භවිතදී. ඇහැ කියන්නේ මේ ෆිසිකල් අය එක නෙවෙයි. මේ භෞතික ඇස නෙවෙයි. ඇසේ පෙනීමේ ශක්තිය. ඒ ඇස සජීවි වෙන්නේ රූපයක් තියෙන ස්ථානයක. රූපේ නැත්නම් ඇහැ නැහැ, ඇහැ නැත්නම් රූපේ නැහැ. මේ දෙක එකිනෙක සම්බන්ධයි. ඒ දෙකම සජීවි වෙන නම් ඊට අදාළ අවධානය විඥානයේ චතු විඥානයේ පහළ වෙන්න ඕන. ඒ වගේම චතු සම්බන්ධයේ රූප සංඥා, රූප සංකේතන කියන මෙන්න මේ ස්කන්ධ පංචකයක නිර්මාණයක් දැක්කන පුළුවන් මුල අවස්ථාව. මෙන්න මේ මුල් අවස්ථාවට කියනවා විමා අවස්ථාව කියලා. ඒ විමා අවස්ථාවේදී තියෙන චක්කු විඥාණයටවත්, සෝත විඥාණයටවත්, ගහන විඥාණයටවත්, දිවහා විඥාණයටවත්, කාය විඥාණයටවත් යම් කිසි දෙයක් සම්පූර්ණයෙන්ම හඳුනාගන්න බැහැ. ඒ මුල් අවස්ථාව ලැබෙන්නේ වර්ණ රූපයේ, ශබ්ද රූපයේ, ගන්ධ රූපයේ, රස රූපයේ, පොට්ටම්බ රූපයේ කියන මේ මුල් ඡායා මාත්‍ර දැනුමක් විතරයි ලබන්නේ. ධර්මයේ සඳහන් වෙනවා න පංචේ විඥානේ එකින්ච ධම්මං පරිවිඥානාති අඤ්ඤතර අභිනිපාත මාත්‍රා කියලා. මේ පංච විඥානයන්ගේ කිසිම දෙයක් පිරිසිඳ දැනගන්න බෑ. අරමුණට මේ ඉන්ද්‍රිය පරිත වීම විතරයි වෙන්නේ කියලා. එතකොට අපි නිතරම යමක් හඳුනා ගන්නෙ මනෝ විඥාණයෙන්. ඒ කියන්නේ සම්පේ ධම්මා මනෝ විඥාන ධාතියා විඤ්ඤාය කියලා. සියලුම දේවල් දැනගන්නේ මනෝ විඥාණයෙන්. හැබැයි මනෝ විඥානයේක දැනගන්නකොට මොකද්ද ස්වභාවය? ඒ මනෝ විඥානයේ පාදක වෙච්ච මුල් විපාක මට්ටමට සම්බන්ධ රූපය, වේදනා, සංඥා, සංකාර කියන මේ ටික නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට අපි ජීවිතයේ උපදේ පටන් මේ මොහොත දක්වාම යමක් තේරුම් ගත්තනම් ඇහෙන් දැකලා, කනෙන් අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, කයෙන් පහස ලැබිලා යමක් අපි ජීවිතේ තේරුම් ගත්ත නම් යම් ආස්වාදයක් විඳනනම් යම් පීඩාවක් යමකින් වින්දනන් ඒ විදපු හැම අවස්ථාවකදී මේක ලබලා තියෙන්නේ ස්කන්ධ කීකෙන්ද? තමයි අහගෙන ඉන්නේ ගහනට හැදෙන්නේ. කතාන ගහගෙන ඉන්නේ තමයි. ඒ දුක සැපක් වින්දපු හැම අවස්ථාවකදීම අපි ස්කන්ධ කීකෙන් දෙන්නේ විඳින්නේ. රූපය සම්පූර්ණම නිරුද්ධ වෙච්ච තැනක තමයි රූපය පොඩ්ඩක්වත් නැති තැනක තමයි අපි මේ චිත්තයිසික වලින් අපි මේ නිවැරදි ගන්නවා කියලා. හැබැයි කියන්නේ අපි පංචස්කන්ධයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ. ඇයි පොතක් ගැන කෙනා අවිද්‍යාව තියෙන කෙනා අනිතරම අර නිරුද්ධ වෙච්ච රූපය ඇති දයන් කැටින අරගෙන තමයි නිතරම ජීවත් වෙන්නේ. ඒ අවිද්‍යාව සහගතව නිරුද්ධ වෙච්ච රූපය ගන්න කම මොකද වෙන්නේ? අපේ හිත රූපය තුල වැසගෙන තියෙන්නේ. රූපය තුල වැසගත්තා කියන්නේ මොකද්ද? අපේ ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ජාති දුක අපි අත්පත් කරගෙන. එනිසා සම්පූර්ණ බුදුදහම කියන්නේ මොකද්ද? පංචස්කන්ධය රූපං අත්තෝ සමනපස්සති රූපවන්තං වාත්තානං අත්තනිවාරෝපං රූපස්මින් වාත්තානං කියන විදිහට මෙන්න මේ රූපය ආත්ම කරගෙන ඉන්න ලෝකයේ තුලයි මේ සියලු දුක් සැප ටික අපි විඳින්නේ. අවිද්‍යා සාගතම ඇස දල්වා බලනත් එකම ආයෙ පොතේ නැවතනේ. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූපච්ච සලයතන අවසන් වෙන්නේ ජාති පත්‍ය ජරා මරණ කියන එකත් එක්ක. එතකොට පින්නතනේ ජාති ධර්ම කියලා එකක් තියෙනවා, ජාති දුක කියලා එකක් තියෙනවා. ව්‍යාධි ධර්ම කියලා එකක් තියෙනවා, ව්‍යාධි දුක කියලා එකක් තියෙනවා. මරණ ධර්ම කියලා එකක් තියෙනවා, මරණ දුක කියලා එකක් තියෙනවා. රහතන් වහන්සේ ගත්තත් ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම වලට ලක් වෙනවා. නමුත් ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක උනාට නැහැ. ඒක දුරු කරන්නේ පිරණානස්ථානයේ ඒක දුර්ඝාණ්‍ය ආසවකිඥානේ ලබන අවස්ථාවේ. ආසවකිඥානේ ලබන අවස්ථාවේදීම ඕරෝපෙන් සම්පූර්ණයට නිදහස් කරගෙන තියෙනවා. නිකන් ඉතාම සරල ධර්මයක් කියනවා. ඔබාද මෙහෙන කලින් ඇඳලා මේට ගෙදරදී කන්නාඩි ළඟට ගිහිල්ලා ඉන්නේ එන්නත් කොණ්ඩේම පීරගෙනනේ. ඒ ඔබ කොණ්ඩේ පීරනගේ කන්නාඩි රූපේ තාම තියෙනවද? තාම නැහැ නේ. ඔව්. නමුත් ඔබට එක මතක් කරගන්න පුළුවන්. ඔබ එක මතක් කරගන්නතර කන්නාඩි නම් ඔබේ රූපේ නැහැ. අන්නේ වගේම තමයි අපි යමක් සිහි කරනකොට අපිට හිතෙන්නේ ඒ මොහොතේ තියෙනවා කියලා. ඒ තියෙන එක හිතෙන අනිත්‍යවත් එක්ක. ඔබ ගෙදර සීතලකරණය මතක් කරනකොට ඔබේ ගෙදර සීතලකරණයක් තියෙනවා නම් ඔබේක දැන් මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ ලයිට් පත් වෙන සීතලකරණයක්ද ලයිට් ඕෆ් කරන සීතලකරණයක්ද? දැන් මතක් වෙන්නේ? ඇත්තනම් කියන සාමාන්‍ය වෙන දෙයක් කරන විදිහට කියන බං. දර්ශනය වෙන විදිහට කියන්නේ බං. ලයිට් පත් වෙන පිළිගන්නේ සීමත් වෙන්නේ නේ. ඒත් ඇත්තටම ඔබට ලයිට් පත් වෙන පිළිජක මතක් වෙනකොට මේ වෙනම පිළිජක ලයිට් පත් වෙනවද තියෙන්නේ? නෑ නෑ ඔක කරන්නේ කරවලේ තියෙන පිළිජකනේ තියෙන දෙමනේ. අන්නේ වගේම තමයි වෙනතුනි අපි යම මතක් කරනවා නම් ඇසෙන් දැකපු රූපය, කනින් අහපු ශබ්දය, නාසයෙන් ගඳපු ගඳ සුවඳක්, දිවෙන් ගත්තු රසයක්, කයද ලැබෙන පහසක් යම් තාක් අපි සිහි කරනවා නම් ඒ සිහි කරන සියලුම දේවල් සිහි කරනවා කියන්නේ මේ වෙලාවෙන් දැනගන්න අවස්ථාව දැනගන්නේ චක්කු විඥාණයෙන්වත්, සෝත විඥාණයෙන්වත්, ගහන විඥාණයෙන්වත් ජීවහඥානයෙන්වත් කායඥානයෙන්වත් නෙවෙයි. දැනගන්න මොකෙද? මනෝවිඥානය. දැනගන්න මනෝවිඥානේ. මනෝවිඥානේ දැනගන්න විතරක් නෙවෙයි මනෝවිඥානේ දැනගන්න අවස්ථාවේදී ඒ මනෝවිඥාන පාදක වෙච්ච සංඥා වේදනා දෙක හඳගන්න පාදක වෙච්ච අර මුල් අවස්ථාවේ තියෙන රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. අහොත්වා සම්බුද්ධං හොත්වාන භවෙච්චති පෙරමදි වී හටගෙන ඉතුරු නැතුව මේක නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේක සම්පූර්ණ මේක දැනගෙන මේ තුල උපරිම ලෙස සිහිය පිටුවා ගැනීම තමයි බුදුදහමෙහි ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ. අපේ යම්කිසි අවස්ථාවක් හරි නිරුද්ධ වෙච්ච රූප වේදනා ආදී නිස්කන්ධ පංචකය තාම තියෙන දෙයක් හැටියට සමුදේ අන්තේ නම් අපි ඉන්නේ. අපි දැනට ඉන්නේ සමුදේ අන්තේ. ඒ හටගත්තු පැත්තේ තමයි ඉන්නේ. ඒ නිසා තමයි දෙයක් මතක් වෙනකොට එක්ක තරහ යන්නේ, එක්ක ආසාව කෙරෙන්නේ. ඒක වෙන්නේ ඇයි? අර නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වෙච්ච බව නොදැනගෙන තාමත් ඒකේ සමුදයන්තේ වාසය කිරීම. ඒ සමුදයන්තේ වාසය කරනවා කියන්නේ අර පරිසම්පාදංගෙටික ඔක්කොම අපි ඒ චක්‍රය තුළ වාසය කරනවා. ඒක ජරා මරණ ස්පර්ශ කරන්නේ. ඒ තුනෙන් එකක් අපි පින්කම් කරන්න පුළුවන්. කරොත් මේක මරණ කල සුභදිගාම වෙන්නත් පුළුවන්. ඒක නෙවෙයි දැන් මේ කියන්නේ. ඒක පටලවා ගන්න එපා. ඒ ඔක්කොමයි සමුද සංජයයට. ඒ සමුද සංජයයට හැදෙන්න කල දෙන විතරක් නෙමෙයි බාහිකමහන්සි ලෝකේ පහළ වුනේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුනේ මෙන්න මේ සමුද සංජයෙන් පර යන මේ පරමාර්ථ සංජයෙ හිට තියලා මේ ලෝකේ නිරහස වෙනවා. එතකොට පේනොතනේ යම් කිසි අවස්ථාවක අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ සමුදයන් ඉඳගෙන අපි යම පිළිවඳව සතුටු වෙනවා නම් ඒ සතුටු වෙන්නේ අවිද්‍යා සහගතව. ඒ සතුටු වෙන්නේ දුක පිළිවඳව සතුටු වෙන්නේ අපි. ඒකට ලස්සන උපමාවක් කියලා පිළිදෙනි. හොඳට අහගන්න. එක්තරා ගෘහපතියෙක් කියනවා. ඒ ගෘහපතිය වුණ ධනක් කෙනෙක්. මේ ගෘහපතියන්ට අමනාප කෙනෙක් කියනවා. මේ අමනාප කෙනාට අවශ්‍ය වෙනවා මෙයන් ජීවිතේ හානියක් කරන්න. එයා ගන්න එකට ඍජුවම ඇවිල්ලා මෙයන් හානියක් කරන්න බෑ කියලා. එයා මොකද කරන්නේ? එයා එනවා මේ ගෘහපතියගේ ගෙදර සේවකෙක් විදිහට එනවා. ඇවිල්ලා ඉතාම හිතවත්ව මෙයාට නොමිලේම සේවය කරනවා. මුලදී එයා ගිනිවන්තේ කොහොම ඈතින් මත පිටේ වැඩ කරන්නේ ටිකෙන් ටික මෙයා පාන්දරම නැගිටලා වැඩ කරනවා කරක්කල නිදිය ගන්න හරියට හිත පැහැදෙන ඉඳි වැඩ කරනවා. ඊපස් ටිකෙන් ටික ගේම් වැඩටත් ගන්නවා මෙයා. අරගෙන ඔහොම ගිහිල්ලා කලක් ඇදි මෙයා ඉතාම විශ්වාසවන්ත වෙනවා. හරියම කීකරු වැඩ කරන්නේ. කියන්නේ ඒ විදිහටම කරනවා. උදේ පාන්දරම නැගිටිනවා. නිදි ගන්න කරක්කල. මෙයා උඩින් මේ සාමිතේ සපයනවා. ඔහොම කාලයක් ඉඳ දිනා ගතට පස්සේ මොකද කරන්නේ? දිනක් අර ගෘහපතිය නිදාගෙන ඉන්න වෙලාවේ ඉතාම තියුණු වාදයේ ආයුධයෙන් ඔහුගේ ජීවිතය හානි කරලා මේ තයිතාම හිසි වෙලසින යනවා. කිසියම් දෙනකට වාහු වෙනවා. මෙන්න මේ වඩකෙට ඔබ මාගලේ කවුද? අර අවිද්‍යා සාගතව ගත්තු පංචස්කන්ධේ. අපි ජීවිතේ යම් තාක් දේවල් ලස්සනයි හොඳයි කියලා හෝ කැතයි කියලා හෝ අපි මෙතෙක් දේවල් ගත්තනම් ඒගත්තු හැම දෙයක්ම අර නිරුද්ධ ස්කන්ධ පංචකයේ අවිද්‍යා සාගතව සමුදයන් දිගෙන ගත්තු ඒවා ඒගත්තු හැම දෙයක්ම කියලාගෙන අපිට සතුටගෙන දුන්නත් අර වලකේ වගේම තමයි ඒ තාම අපේ දැනට ගැල සිඳලා නැහැ යා ඒක සිඳින්න ඕනම වෙලාවකම අමරාගෙන ඉන්නේ ගැල සිඳුනට කියන මොකද්ද අපේ ළඟම ඉන්න ඥාති මිත්‍ර ආදී මේ යාම ප්‍රියවි ප්‍රයෝග ජඩදු මේ හැමදේම දුක් සමුදාය ගෙන්නේ අර මිත්‍ර වෙසින් පෙනී සිටින අර ස්කන්ධ පංචකය. ඒ නිසා ඔබ කැමති ඒ මිත්‍ර ලෙසින් මිත්‍ර වෙසින් ඉන්න ඒ සතුරා එක්ක සැබවින්ම තව තවත් ජීවත් වෙනද ඔහුගෙන් හැකිතාකින්ම නිදහස් වෙනද? අපි හැමදෙනාම කැමති ඉක්මනට ඒ සතුරාගේ නිදහස වෙන. නිදහස වෙන නම් මොකද කරන්න ඕන? අර ස්පර්ශ සමුදයන්තේ අවිද්‍යා සාගතෝ වෙන අපේ මානසිකත්වය ප්‍රඥාව නැමැති අඥා පාසාද මාරුය අසෝකෝ සෝකිනියම් කයන් කියු විදියට ප්‍රඥාව නැමැති පාසාදෙන් නැගලා මෙන්න මේ පහළය දකින්න වගේ ඇහැට රූපයක් පේනකොටම ඒ රූපයේ පිළිබඳව ඔබ ආසාවක් කරනවා නම් ඔබ තේරුම් ගන්න මේ නිරුද්ධ වෙච්ච රූපයේ නිරුද්ධ වෙච්ච බව නොදැනගෙන රූපයේ තාම තියෙන දෙයක් ඇරෙද්ද හිතාගත්තු නිසා මේ බාහිර රූපේ ලක්ෂණ විදිහට පේන්නේ ඒ ලක්ෂණ බාහිර දෙයක් කියලා පේන්නේ. හැබැයි ලෝකේ ලක්ෂණ දේවල් නැහැ කියලා බුදුහාමි දේශනා කළේ නැහැ වලදා තේරුම් ගන්න එපා. හැබැයි ලක්ෂණ දේවල් තාමයන් දෙවි කියලා. නදී කාම යන චිත්‍රායි ලෝකේ සංකප්පරාවෝ විසස කාම. තිත්තන්ති චිත්‍රාණ කතේව ලෝකේ. ඒ තියෙන දේවල් චිත්‍රයේ හැමවලම දෙවිචාරයි. බාහිර ලෝකේ ලක්ෂණක් තියෙනවා. හැබැයි ඒ ලක්ෂණට නෙමෙයි කාමය කියලා කියන රාගය කියලා කියන්නේ. රාගය කියන්නේ සංකප්පරාවෝ විසස කාම. අපේ හිතේ ඇති කරගන්නා වූ සංකප්ප රාගයටයි කාමී කියන්නේ. එතකොට බාහිර රූපයෙන් අපට වර්ණ රූපයක් ගෙනත් දෙලා තියෙනවා. හැබැයි ඒ වර්ණ රූපය අපි තේරුම් ගන්නෙ අපිට කවදාවත් ඇසෙන් පුළුවන් කමක් නැහැ දරුවේ තේරුම් ගන්න. අපිට වර්ණ රූපෙ විතරයි දෙන්නේ, චිත්‍රයක් විතරයි දෙන්නේ. ඒ චිත්‍ර තුළ දරුවෝ අම්මල තාත්තලා යාන වාහන නුකුත් නැහැ. ඒ ඔක්කොම අපි නිර්මාණය කරන මනෝවිඤ්ඤාණය. ඇහැට පේන වර්ණ රූපේ දරුවා නම්, දුව පුතා නම්, අම්මා තාත්තා නම් ඒ වර්ණ රූපේ දකින් හැම කෙනාටම ආගියා අමතක වෙන්න ඕන. අපිට අම්ම විදියට පේන කෙනෙක් තව කෙනෙකුට දුවක් වෙන්න පුළුවන්. අපිට අම්ම විදියට පේන කෙනෙක් තව කෙනෙකුට බිරිඳක් වෙන්න පුළුවන්. අපිට අම්ම විදියට පේන කෙනෙක් තව සතෙකුට ආහාරයක් වෙන්න පුළුවන්. එතකොට ඇහැට පතිත වෙන්නේ වර්ණ රූපේ විතරයි. ඊට පස්සේ වෙන ඩීටේල් සයිකල් ගන්න ඔක්කොම තොරතුරු විඳින්න මනෝවිද්‍යාවයි. ඒක තමයි අතීත සංස්කාරත් එක්ක සම්බන්ධ කරන සම්පූර්ණ මානවිනය ගොඩනග ගන්න තියෙනවා. හැබැයි මම කියමු වරදවා තියෙනු ගන්න එපා. මේ බාහිර ලෝකේ සත්‍ය නැහැ කියලා තීරණය කරන්න එපා. මේ යන සත්‍ය සංතතියකුත් තියෙනවා. හැබැයි ඒක සම්මුති සත්‍ය තුල යන දෙයක්. ඒ සම්මුති සත්‍ය තුලින් නම් අපිට යුතුයම් කරලා අපිට පින්දහම් කර සුභති ගාමි වෙන පුළුවන්. ඒ ධර්ම තුලින් දැන් ඊට වඩා ගැඹුරු දර්ශනයකට ගිහිල්ලා සම්පූර්ණම මේ ලෝක දුකෙන් නිදහස් වෙනවා. මේ පරිසම්බද සර්කල් එකේ නිදහසන මාර්ගයයි බුදුන් වහන්සේ අපට දේශනා කළේ උන්වහන්සේගේ විශේෂ ඥානෙ ස්වයං ඥානෙන් ප්‍රකාශ කරගෙන. එතකොට කින්නතුනි යම් කිසි වෙනාවක් අපි එහෙට දකින්න රූපය අවිද්‍යා සංගත දැන්පදී අවිද්‍යා සංගත කියන්නේ මේ මොහොතේ රූපේ පේනකොට අපි හිතුවදී මේ වර්තමානයේ පේන රූපේ මේ තමයි දකින්න කියලා මේකෙන් අවිද්‍යාව කියලා කියනවා. අපේ ඇහැට රූපයේ සම්බන්ධ වෙනවා, රූපයේ කණ්ඩායම් වෙනවා, රූපයෙන් වර්ණ රූපේ ගන්නවා. හැබැයි ඒක හඳුනා ගන්න අවස්ථාවන විට හඳුනා ගන්න මනෝවිඤ්ඤාණය. මනෝවිඤ්ඤාණයෙන් හඳුනා ගන්න විතරක් නෙවෙයි අපි ඒක හඳුනා ගන්න විට ඊට පාදක වෙච්ච මුල් ස්කන්ධ පංචකයට අදාළ රූප ස්කන්ධය ඉතුරු නැතුව නිරුදලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ශාන්ති කියලා නම මම විශ්වාස කරනවා මගේ දැන් තුනතෝ නිරුද්ධ වෙනවා ආපෝ මම තමයි පහළ වෙන්නේ මම මේ රූපේ විදිහටම ආයි පහළ වෙන්නේ නැහැ නේද ඒ විදිහට පහළ වෙන්නේ නැහැ රූපේ කියන්නේ මේකයි රූපේ බලන ආකාර දෙකක් තියෙනවා එකක් තමයි ලෝකයේ රූපේ බලන විදිය සහ අපේ ධර්මයන රූපේ බලන ආකාරය ලෝකයේ රූපේ බලන්නේ කොහොමද අපි ඉපදෙන කයින් නැහැ රූපයක් තිබුණා අපි ඉන්නකොට ඒ රූපිය තිබුණා අපි මේකත් ඒ රූපේ නිරුද්ධ වෙනවා ලෝකයේ බලන් රූපේ පැත්තෙන් නෙමෙයි මේ පැත්තට බලන්නේ. ඒක බලන එක තමයි ලෝකයේ පාලන සියලුම ශාස්ත්‍රවරු සියලුම විද්‍යාවත් කරන්නේ. බාහිර ලෝකයේ රූපයක් තියෙනවා. එයා අපි නොදැක්කත් අපි කිසිම ආයතනයකින් ඉස්පත් කරන එයා බාහිර ලෝකේ ඉනාලින කරන්නේ. ඒක සම්සත්‍යම හරියනවා. ඒක බුදුදහම තුල සම්සත්‍යක විස්තර කරනවා. හැබැයි ඒ පැත්තෙන් විතරක් බලලා දුක නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වෙන බලන්න අපේ පැත්තේ ඉඳලා රූපය බලනවා. අපේ පැත්තෙන් දෙන බලන රූපය කොහොමද අපි රූපය කියලා ගන්නෙ කොහොමද? ඒක ඇසට රූපයෙන් බලලා චක්කු විඥානයෙන් ගන්න අරමුණා, සෝත විඥානය ආදී මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ කරනකොට ඒ මොහොතේ ඒ හැම දෙයක් ගැනම කියන්නේ ඇස රූපය චක්කු විඥානය ආදී මේ සියලුම කාරණාවට කියන්නේ ස්කන්ධ ගන්න ආයතන ධාතු මේ සියල්ලකේම තියෙන පොදු ලක්ෂණය තමයි අහොත්වා සම්බුතං උත්වාන වෙයිති. පෙරණති මේ හටගත්තා ඉතුරු නැතුව නිරුදලා ඉන්නේ. එතකොට බාහිර කෙනා ඉන්න නොවන කමට අදාළ ඒක ඒකෙන් දෙන කාරණයක්. ඒකෙන් ඉඳගෙන අපිට ඕනම් පිළිදහම් බලයට උදව් කරලා ඒ කරන්න පුළුවන්. ඒ දර්ශනයත් එක පැත්තක තියාගෙන අපි බලන්නේ මොකක්ද අපේ දුකෙන් සම්පූර්ණ නිදහසන දර්ශනයට කියන්නේ. දර්ශන කියනකොට අපි බලන්නේ කොහොමද මේ රූපේ කියන්නේ මේ මොහොතේ අපේ හැට ප්‍රතිජේත වර්ණ රූපේ. නැත්නම් නහය අදාළව ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටම්බ රූපේ, දිව රූපය ආදී මේ අප ගන්න රූප කලාප වලින් ඒ මොහොතේ ලබන අත්දැකීම තමයි අපි සැබෑම ලබන්නේ. ඒ ලබන අත්දැකීම අපි තේරුම් ගන්නකොට තේරුම් ගන්නින් මනෝවිඤ්ඤාණය. එතකොට ඒක යථාර්ථ ලෙස තේරුම් නොගත්තොත් අපට අවිද්‍යාවත්‍ය සංඛාරා කියලා මතෙට ගිහිල්ලා ඒ තුලින් පුඤ්ඤාන් සංඛාර කරගන්න පුළුවන්. අපුඤ්ඤාන් සංඛාර කරගන්න පුළුවන්. ආනෙන්ජාති සංඛාර නැත්නම් අරූපාචර ඥාන ලබන්න පුළුවන්. ඒක බාහිර ලෝකයේ තුල කරන කතාවක්. නමුත් බුදුදහම කියලා කියන්නේ මෙන්න මේ සංඛාර සියල්ලටම නිදර්ශන මාර්ගයක් දේශනා කරපු දහම. ඒ දහම දේශනා කරනකොට බලන්නේ අපේ පැතිනතම රූපය බලන්න. අපට සාපේක්ෂවම රූපය බලන්න. තමන් මේ පැත්තේ ඉන්නකොට රූපයට වන්නේ මොකද කියන්නේ. එතකොට මේකෙදි මේ පැත්ත සහ බාහිර කියලා තමන්ගේ පැත්ත සහ බාහිර කියලා දෙකක් මුලදී පේනවා. ගැඹුරට යද්දී ඒ අභ්‍යන්තර බාහිර කියලා දෙයක් වුත් නැහැ. එකම ස්කන්ධ පංචකය තමයි. නැත්නම් ස්කන්ධ හතර තමයි සම්පූර්ණ ලෝකය කියලා කියන්නේ. එතකොට අන්න ඒ ලෝකයෙන් නිදහස් වීම තමයි ධර්මයේ සඳහන් කරනවා යත් නාමංච රූපංච අසී සම්මුකරුජති පටිගං රූප සංඥාංච එත්තේ සාචිතේ ජනං යන මේක. යම් කිසි තැනක නාමයක් රූපයක් නැත්නම් චිත්ත සංකේත රූප කියනව සම්පූර්ණයෙන්ම නිරුද්ධ භාවනාවෙන් දැක්කනම් අන්න ඒ නැත්තා වෙන සම්පූර්ණ දුකේ නිදහසනා කියන කාරණා. එතකොට ඇහැට රූපයක් පේනකොට අපි දැනගත්තොත් මේ දකින්නේ නිරෝධ වෙච්ච රූපයක් තමන්ගේම චිත්තචෛතසික තුලින් මේක දකින්නේ ඒ දකින හේතුවද මේ චිත්තචෛතසික නැත්තම් මේ මනෝවිඥාණයත් අහොත්වා සම්බුතං උත්වාන භවිස්සති කියලා දැක්කොත් යම් බාහිර රූපයන් දෙන නිදහස් වෙනවා අභ්‍යන්තරය නාමයන් දෙනොත් කියන මේ අන්ද දෙකම මේ දැනත්තා එක පුර එක විටම නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. වෙනතුනි අපි ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දර්ශනික අනුව සම්මාදිටියෙන් අපේ ජීවිතය දකින ආකාරය තමයි මේ අප සඳහන් කරන්නේ. මේක තමයි දර්ශනය කියලා කියන්නේ. මේක තමයි සම්මාදිට්ඨි පුරේජාන් කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනයෙන් දකින කෙනාට තමයි ප්‍රතිපදා නිර්මාණය වෙන්නේ. මේ දර්ශනයෙන් දකින කෙනාට තමයි සැබැස්සම මාර්ගය පැහැදෙන්නේ. ඒත් මේ දර්ශනයෙන් තොර තියෙන විශේෂත්වය තමයි අච්චානගත සූත්‍රයේ දේශනා කළ බුදුරජාන් වහන්සේ අච්චානගත සම්මාදයට සඳහන් කරනවා. දයනිස්සිතෝ කෝ අයං අච්චාන ලෝකෝ අති සංචේව නති සංච. අච්චාන මේ ලෝකේ නිතරම අන්ත දෙකක් සේවනය කරනවා. එකක් තමයි ඇත කියන අන්තය, අනිත් එක තමයි නැත කියන අන්තය. එතකොට භාගතුන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ලෝක සමුදය දකිනවා නම් ස්කන්ධ පංචකය හට ගැනීම දකිනවා නම් ඒ දකින කෙනා නැත කෙනා දෙන්නේ මිදෙනවා. හැම මොහොතම ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ හට ගැනීම දකින කෙනා නැතගේ නන්දය නැත්නම් උච්චයේදී නන්දයට යන්නේ නැහැ. ඒ වගේම මේ හටගත් ස්කන්ධ පංචකයේ වය නිරෝධය දකින්න යම් කෙනෙක් හේතු නිසා හටගත් දේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා දකින්න නම් ඒ තැනැත්තා ඇතගේ නන්දයට සාසත නන්දයට යන්නේ නැහැ. ඒතේ පංචාන උපවන්දේ අනුපදම්ම මධ්‍යේන තථාගතෝ ධම්මං දේසේති. පංචාන මේ අත සානත කිනාන්ද දෙකෙන් මිදලා මධ්‍යම මාර්ගයෙන් බහදුන වහන්සේ ලෝකිත ධර්ම දේශනා කරනවා. මොකද මධ්‍යම මාර්ගය කියලා කියන්නේ අවිද්‍යා පත්‍ය සංහාර සංහාර පත්‍ය ඥාන කියන මෙන්න මේ හටගන ලෝකය. ඉතීමස්මින් සති ධම්මෝති ඉමස්සෝ උපාදාය නම් උපන්දිති. මේ ඇතිකල මේ හට ගන්නවා. ඒ වගේම ඉමස්මි නැසති දන්න හොති ඉමස්ස නිරෝධය ද නිරුද්ධති. මේ නැතිකල්ලි මේ නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වීමෙන් මේ නිරෝධය හට ගන්නවා. එතකොට පින්නතුනි මේක තමයි දර්ශනය. මේ දර්ශනය යථාර්ථයන් වටපත් කරන මාර්ගය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. මේක දර්ශනෙ විතරයි. මේ දර්ශනේ හැබැයි සම්මාදිට්ඨි පුරේජාන් කියපු විදිහට ධර්මමාර්ගයේ ආරම්භයේදීම මේ දර්ශනෙ ලබා ගන්නට ඕන. මේක මාර්ගයේ භාග්‍යන්තර කියලා දැනගන්න එකක් නෙමෙයි. අපි යන්නේ තැනකට යන්නට ගෙදරින් එළියට බහිනවා නම් මම යනකොට මම යන තැන හොයාගන්නයි කියලාද යන්නේ අපි? නෑ නෑ, යන්න කලින්ම හරියට දැනගන්නවා කොහෙද යන්නේ කියලා. යන්නේ කොහෙද යනවා දැනගන්න ගමන් පුතුනේ කියලා කියනවා නේද? එතකොට යන්න කලින් අලුත් තැනකට නම් යන්නේ යන්න තැන ලිපිනය, දුර ප්‍රමාණය, එතෙන් දාලා තියෙන කාලය ඔක්කොම දැනගන්න තමයි බෙදන්නේ. අන්නේ වගේම අපිට සාමාන්‍යයෙන් පින්දාම් කර ජීවත් වෙන එක නෙමෙයි මේ කියන්නේ. දුකෙන් නිදහස් වෙනවා නම් දුකෙන් නිදහස් වෙන යන ගමනේදී ස්කන්ධ පංචකයක් සමන් කරගෙන ස්පර්ශ සමුයන්ති ජීවත් වෙන අවිද්‍යා සංගත ලෝකයක ඒ සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වෙන නම් මේ පුද්ගලයා ජීවිතයේ ඇත්තම ගත කරන්නේ මේ ස්කන්ධ හතරකින් ලෝකයේ තේරුම් ගන්න ලෝකයක් කියන මෙන්න මේ අවබෝධයට යන්නේමා යන්නේ කියන මෙන්න මේ ලිපිණ දැනගෙන තමයි ඔහු තමගේ ආධ්‍යාත්මික වැඩ පිළිවෙල ආරම්භ කරන්නේ. අන්නේ වැඩ පිළිවෙලේ ප්‍රධානතම ගුණාංගය තමයි මෙන්න මේ දැනුම මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ අනාවරණය සත්‍යයක් කියලා. සද්ධාතේ තථාගතවස බෝධිය කියන විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධය ගැන විශ්වාස කිරීම. ඒක තමයි පළවෙනි පියවර. විශ්වාස කරන දරන්නේ වෙනතනි. ඒ එක්කම යනවා නම් ගුණාංගය තමයි අපේ ලෝකේ යම් තාක් ජීවිතයේ සාර්ථකත්වය සැනසීම සතුට සඳහා යමන් කරනවා නම් ඒ කරන සියලුම දේවල් වඩා ඉක්මනින් සාර්ථකවම ප්‍රතිඵල දෙන්නේ මෙන්න මේ ධර්ම මාර්ගයේ ජීවත්ින්ය කියන විශ්වාසය උපරිම මට්ටමේ පවත්වා ගන්න ඕන. අන්න ඒ මට්ටමේ පවත්වා ගන්න ශ්‍රද්ධාව ගැන කියන්නේ එහෙම ශ්‍රද්ධාවක් කෙනෙකුට හටගත්තොත් මෙන්න මේ ශ්‍රද්ධාවෙන් හටගන්න වීරිය ඔහුගේ සමමස් නහර ඇට ඇට විදුරු කරා විනිවිද ගිහිල්ලා සුවිසාල ජලයක් හටගන්නවා මේ ධර්ම මාර්ගයේ ඉදිරිය යන ඕන කියලා. ශ්‍රද්ධාව ළඟට මේ ළඟ ඇතුළේ ඉඳි ඉන්ද්‍රිය මොකද්ද? වීරිය. ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට අපේ යම් කිසි විදියක වීර්යයක් අඩු වෙනම් මොකද හේතුව? ශ්‍රද්ධාවේ අඩුවමයි වෙන්නත් වෙන කිසිම දෙයක් නෙවෙයි. හැබැයි ඒකෙන් කියනවා ඔබේ දන් දීමේ අඩුවක් කියන එක නෙමෙයි කියනවා. ඔබ දන් දෙන එක හොඳටම කරනවා. සීල රකින්න එකත් උපරිම ලෙස කරනවා. නමුත් ඔබේ සමාධියේ භාවනා, අඥා භාවනා, සමත විදර්ශනාවල අඩුවක් තියෙනවා නම් ඒ අඩුව කියන්නේ මොකද කියන්නේ? මෙන්න මේ සද්ධාවේ මෙන්න මේ කියන තැන සද්ධාවේ අඩුව. මෙන්න මේ සද්ධාවෙන් පෝෂණය වෙච්ච ජීවිතයට උනන්දු උද්වේග ඇති කරගත් වාට තමයි ඊට පස්සේ ජාගරියාන යෝගිය ඉන්ද්‍රිය සංවරය භෝජනීය මත්තානිරතාය ආදී මෙන්න මේ ගුණ ලැබෙන්නේ මොනවද ඒ ජාගරියාන යෝගිය නිදිවරහගෙන වැඩ කරනවා ආහාරයේ මත්තානිරතාවේ ආහාරය නාම ටිකයි ගන්නෙ ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවරය උපරිම ලෙස පවත්වා ගන්නවා ඒ විතරක් නෙවෙයි වෙනතුනේ මේ සතිමත් බව නිකං සතියක් නෙවෙයි ඒක සම්මා සතියක් වෙනවා ඒ සම්මා සතියත් හොදකලා සම්මා සතියක් නෙවෙයි ඒ සම්මා සතිය ආරසංග මාර්ගයේ අංගයක් වෙනවා ඒ සම්මා සතියට කලින් සම්මා වායාමයේ තියෙන්න ඕන සම්මා ආජීවයේ තියෙන්න ඕන සම්මා කම්මන්ත තියෙන්න ඕන සම්මා සංකප්ප සම්මා වාචා සම්මා දිට්ඨියදී මේ කරුණු එකයි කියන්නේ මේ එක අංගයක්වත් බැහැර වෙන බෑ පිළිතුරු අඛණ්ඩව හරියට තමන්ගේ ජීවිතේ හරියට රේල් පිළිදෙ ගොඩ සිමිට කෝච්චිය වගේ හරියටම ආරසෙන් මාර්ගය ගමන් කරනවා උජුකෝනා සෝමග්ගෝ අභිහානා සංසතිය විදියට ඍජු මාර්ගය නිර්භයෝ මාවට යනවා මේක තමයි රතු අරසක් ගොඩවට යන දින මාර්ගය මේක පිනතුනි වෙන වැඩ නොකර යන ගමනක් නෙවේ දරුවෝ ටිකක් හදමින් ඉගෙන ගන්නවත් කරමින් නැගිටසක් කරමින් කොහොම අමාරුවේ දෙමිට පෙට්‍රල් සෙන්ඩිගේ පොලිමේ ඉඳගෙන ඒවත් කරමින් ඒ කොතන ගියත් තමන් මේ ආර්ථික මාර්ගයෙන් දහතු පරසෝරේ ඉඳගෙනයි ඒ කොතෙන් දිවත් තමන්ගේ තියෙන මේ සංසිද්ධියාවට හානියක් කරගන්නේ මේ ධර්ම මාර්ගයෙන් පොඩ්ඩක්වත් බැහැර නොවි තමන්ගේ වචනෙට කිසිසේත්ම මිච්ඡා වාචාවෙන් බාධාවත් කර නොගෙන තමන්ගේ ජීවිතයෙන් කොයිතරම් දුෂ්කර වුණත් තමා සම්මා ආජීවයේ මොහොතක්වත් වෙන්නේ නොවි අර සම්මාදීකෙන් පෝෂණය වෙච්ච මේ ජීවිතය අඛණ්ඩව පවත්වා ගන්න. එදාට පින්නතේ ආරස්නික මාර්ගයේ ගමන් කිරීම නෙවෙයි අමාරු. එදාට අමාරු නැද්ද? ආරස්නික මාර්ගයෙන් අයින් වෙන්න. හරියට මාර්ගයේ වතුරෙන් ගොඩ දැමුවා වගේ ආරස්නික මාර්ගයෙන් පොඩ්ඩක් හරහට ගියොත් සම්මා ආජීවයෙන් මෙන් වෙලා මිච්ඡා ජීවිත ඥානයි. සම්මා වාචාවෙන් මෙන් වෙලා මිච්ඡා වාචාවට ගියා නම් එදාට තමයි තමන්ට අමාරු. තමන්ට ඊටාම ජීවිතයේ ජීවත් වෙන දින ලේසිම ලස්සනම සුවදායීම සැනසීමදායකම හරියට ලස්සනට අලංකාරවත් කරපු අස්ව රතයක් වගේ කියලා කියනවා බ්‍රහ්ම ඥානය අස්ව ඥානය ධර්ම ඥානය අනුත්තර විදිය සංගමය කියලා කියනවා මෙන්න මේ ආරසින් මාගේ ගමන කිරීම. ඔහු ගත වෙන හැම මොහොතක්ම සම්මාදිටිය පෝෂණය කරගෙන යනවා. ඒ සම්මාදිටිය ශක්තිමත් වෙන තම කරුණු ගානක් එකතු වෙනවා. සම්මාදිටිය දිනු වෙන නම් සීලානුගහිතාය, සුතානුගහිතාය, සංඝානුගහිතාය, සමථානුගහිතාය, විපස්සනානුගහිතාය කියන විදිහට සීලෙන් සුතාන්ත භාවයෙන් ධම්මසංගච්ඡාවෙන් සමතයෙන් විදර්ශනාවෙන් මේ සම්මාදිටියට අනුග්‍රහ ලබන්න ඕන. අනුග්‍රහිත සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. මෙන්න මේ පහ අඛණ්ඩව සම්මාදිටිය පෝෂණය කරගන්න විගමනට ඕන. ඒ යොදන ගමන් සම්මාදිටිය අනිත්‍යංග එක්වමනට ශක්තිමත් වෙනවා. ඒ අවසාන ප්‍රතිපලය තමයි සමථ විදර්ශනා දෙක සඳහා තමා දෛනික යොදන කාලය ක්‍රමානුකූලව ගන්නවා. හිත සමාධිමත් කරන චිත්ත භාවනා සඳහා ඒ වගේම විදර්ශනාවෙන් බැහැීම සඳහා නම් වූ ප්‍රඥා භාවනා සඳහා තමා දිනපතාම කරන කාලය හැපකිරීම ටිකෙන් ටික වැඩි කරනවා. මේක පිළිතුරෙන් තමයි දෙහිම කරන්න පුළුවන් එකක් තමයි සමථ පූර්වක විදර්ශනාවෙන් කරන්න පුළුවන් නැත්නම් විදර්ශනා පූර්වක සම්දෙනු කරන්න පුළුවන්. සමත පූර්ව විදර්ශනා කියලා කියන්නේ සීලය සමාදන් වෙලා හිත සමාධිමත් කරගෙන සමදේ දිනු කරලා සමාහිතෝ විච්ඡේදේ විප්පෝ යථාභූතං පඤ්ඤානති කියපු ආකාරයට හිත සමාජවත් වුණාට පස්සේ තමන් හරියෙන් අහලා දැනගත්තෝ ස්කන්ධ ආයතන ධාතු ආදී සම්දේ වශයෙන් බලන්නකමි. ඒක එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි සෝමක පුද්ගල විනාන නිස්සෙන් දැනිනවා නම් එයා කරන්නේ කොහොමද? විදර්ශනා පූර්වම සම්පේ. ඒ මොකද්ද? යා ඉතාම කෙටි මාර්ගයෙන් වේගෙන් කෙලෙස් දුරු කරමින් යනවා. එයා කොහොමද කරන්නේ? දෙත්තේ දෙත්තමත්නම් භවිස්සති සුතේ සුතමත්නම් භවිස්සති ආදී වශයෙන් මේ සම්බුත් සසුන ඉතාම වේගවත්ව මාර්ගම ලඟුවයි ගමන් යන බව නිතරම. ඇහැට රූපයන් දකින්නකොටම ඇහෙන් රූපේ තේරුම් ගන්නකොටම දන්නවා ඒ ඇහැත් නිරුද්ධ වෙලා රූපයන් නිරුද්ධ වෙලා චක්කු විඥාන නිරුද්ධ වෙලා දැන් මේ මොහොතේ මනෝ විඥානෙ තේරුම් ගන්න එක තමන්ගේ අභ්‍යන්තරයේ පැද්දට හැම වෙලාවෙම හැරෙන්නේ. සාමාන්‍ය ලෝකයා බාහිරට හැරිලා කාලය ගත කරන්නේ මෙන්න තන නිතරම අභ්‍යන්තරයේ පැද්දටයි අවධානය යොමු කරන්නේ. අපි කණ්ණාඩිය ළඟට ගියාම කණ්ණාඩියේ පේන රූපේ කොන්නේ පේරනවා නම් අපි මනාව කණ්ණාඩිය පැද්දට දික් කරනවද? නෑ. හැම වෙලාවෙම අපි කණ්ණාඩියේ අපි දන්නව යනකොටම රූපේ මේ පැත්තේ තියෙන්නේ කණා මේ පැත්තෙන් තමයි අපි දික් කළ කොන්නේ පේරන්නේ. අන්නේ වගේම බාහිර රූපයක් පේනකොටම පෙරපසම වී අර කණ්ණාඩි ළඟට ගිහිල්ලා අපිට මෙනෙහි කරන්න ඕනේ නැහැ. ආරූපය මේ පැත්තේ නෙමෙයි, බාහිර නෙමෙයි, මේ පැත්තේ කියන එක අපි මෙනෙහි කරාද? නෑ. අපිට පොඩ්ඩක් මෙනෙහි කරන්න අපේ මේ නුවණ මේ මොහොතට පිටිටලාම තියෙනවා. අන්න ඒ වගේම පෙරපස නොවී අපිට අවබෝධයක් ඇති වෙන්නට ඕනේ මේ රූපයේ තේරුම් ගන්නකොටම. මේ තේරුම් ගන්නේ මනංච පරිච්ඡ ධම්මේ දුප්පංච මනෝ විඤ්ඤාහ මට්ටමින් මේක තේරුම් ගන්නේ. ඒක තේරුම් ගන්නකොට රූපයක් නැහැ කියන එකට යනව නෙමෙයි මේ. රූපයක් නැහැ කියව සංඛ්‍යාවක් ඒක. රූපයක් නැහැ කියන්නේ බුදුදහමේ සතර මාර්ග වෝතරූපණ එකතුවක් තියෙනවා. සත්‍යයක්වත් ඉන්න පුළුවන් ඒක සාපේක්ෂව හේතුඵල ධර්මයක සත්‍යයක් තියෙනවා. නමුත් මේක තමයි තේරුම් ගත්තේ මේ මොහොතේ මනෝ විඤ්ඤාණයෙන් සහ ඒ මනෝ විඥානයේ පාලකෝ මේ රූපය නිරුද්වේකයක් කියලා තමයි මොනින් දකිනවා. දකිනවා එක්කම බාහිර රූපේ නිදහස වෙනවා. ආයි බාහිර රූපයට ලෝභ කරන්න ඕනේ නැහැ, ද්වේෂ කරන්න ඕනේ නැහැ, අමුතු වෙන හිතේ වඩන්න දෙන්න. අපි අහසෙහි තාරකාවක් දකිනකොට ඒ දකින තාරකාවය දැමිට ආලෝකයෙන්න ඒක දැමිට ඈත ගැලැක්සියක් වෙනත් පුළුවන්. ඒකින් ආලෝකය නැත්නම් ආලෝක වාස සිය ගන්න කියලා වෙන පුළුවන් අපේ ඇහැට පරිද වෙනකොට. අපි ඒක දකිනකොට එතන කාර්කාවයින් අවුරුදු සිය ගන්නට තමයි විනාශ කර දෙන්න පුළුවන්. එහෙම ගැලැක්සියක් තමයි මේ මොහොතේ අපි දකින්නේ. ඒ අවබෝධය අපට තියෙනුනකින් අපට මේ කාර්කාව ගැන, ඒ ගැලැක්සිය ගැන අපට ආසාවක් කරගන්නවද? නෑ. ඒ ගැන අපට අමනාපයක් කරගන්නවද? නෑ. අන්න ඒ වගේම තමයි ඒ ගැලැක්සිය වගේම තමයි මේ මොහොතේ මේ තේන රූපය. අර ඈත ආලෝක වර්ෂ සිය ගානකට කලින් ආපු එකක් අතීත අත්දැකීමක්මයි මේ මොහොතේ ඉස්සරහා පේන රූපය. මේ මොහොතේ ඔබේ ඇහැට ඇහෙන කන්න ඇහෙන ශබ්දයත් ඒක තේරුම් ගන්නෙත් අර වගේම අතීතයේ අරමුණක් විදියටමයි. කිසිම සංහදයක් නැහැ. අපට කිසි දවසක වර්තමානයේ තුර චක්කු විඥාණයෙන්වත් සෝත විඥාණයෙන්වත් ගාන විඥාණයෙන්වත් ජීවා විඥාණයෙන්වත් කාය විඥාණයෙන්වත් යමක් සම්පූර්ණ තේරුම් ගන්නෙ. අපි යමක් තේරුම් ගන්න හැම අවස්ථාවකම තේරුම් ගන්නේ මනෝ විඥාණය කියන අවබෝධය තුළ උපරිම ලෙස හිත තියන්න. අන්න ඒක දිගටම තියාගන්න අමාරු නිසා ඒකට පොහොන් වෙන වැඩපිළිවෙලට තමයි කියන්නේ ඒ කායනෝ අයම් බෙක්තරේ මග්ගෝ සත්තාන විසුද්ධියා සෝක පරිද්ධමාන සමතික්කමයි ආදි වශයෙන් කියන්නේ යනි දංචක්කාරෝ සතිපට්ඨාන කියන පින්නතුනි මෙන්න මෙතෙන්ට තමයි අපි ශ්‍රද්ධාව හඳගන්නට ඕන. දොක්කෝ පරිසා සද්ධා කියන්නේ මෙන්න මෙතන තියෙන දේ. දුක්ඛෝපනිසං සංධා කියලා කිව්වම කෙනෙකුගේ තනපන දුක් වින නිසා සංධාමට ගන්නවා කියලා. දුක් වින නිසා සංධාවනේ වෙනතුනේ මෙන්න මේ දුක්ඛ සත්‍ය දැනගත්තොත් දැක්ක පමණට සංධාමට ගන්නවා. සන්දුපනිසං ආමඤ්ඤං මේ සංධා නිසා හිතේ ප්‍රමුදිත බවට ගන්නවා. ඒ වගේම කාමයෝපනිසං හේති මේ ප්‍රමුදිත බව නිසා ප්‍රීතිය හට ගන්නවා. ඊළඟට හේතුපනිසං පස්සද්දී පස්සද්දී හට ගන්න චිත්තසෛතික බල සැහැළු බව හට ගන්නවා. පස්සද්දෝපනිසං සුඛං සැපි හට ගන්නවා. සුඛෝපනිසං සමාධියේ සමාධිය හට ගන්නවා. සමාධෝපනිසං සමාහිතෝ වික්ඛවේ යථාබෝධං පඤ්ඤානං කියන ආකාරයෙන් සමාධෝපනිසං යථාබෝධ ඥාන රසන අර කණි අසහ සුත විඥානේ අසහ දැනගත් දේ ගැන යථාබෝධ ඥාන රසන ඇති වෙනවා. යථාබෝධ ඥාන දස්සෝපනිසං නිබ්බිදා නොවැළීම ඇති වෙනවා. නිබ්බිදෝපනිසං විරාගා විරාගී බව ඇති වෙනවා. විරාගෝපනිසං විමුක්ති මිදෙනවා. විමුක්තෝපනිසං ඛේණ එනිමුක්ති නිසා ඡේණානිය නැත්තම් අර ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කරනවා. මේ වෙලාවේ තමන් අර කණ්ඩායම් වෙච්ච සම්බන්ධ වෙච්ච මුල් ස්කන්ධ පංචකය නිරෝධ වෙලා කියලා නැත්තම් අර විඥාන කර්යාවයෙන් මුල් අත්දැකීම නිරෝධ වෙලා කියලා දකිනවා. ඔහු ඒක දකින්න මොකින්ද ඥාන කර්යාව ඥානචර්යාව. ඔහුගේ නැගෙන මොනවා තිබ්බොත් ඔහු අගින් දැනෙන බලන්නේ ඒක කියන අඥානචර්යාව කියලා. අඥානචර්යාවේ අඥානවත්ව ඉන්න තරමට තමයි ලෝකේ දුක හටගන්නේ. බහුත මාසිකාම පැතිව දේශනා කරනවා ලෝකේ යම් තාක් දුක හටගන්නවා නම් ඒ දුක එන්නේ අනුවන තැනතාවේ තමයි. නොනැති කෙනාට දුක එන්නේ නැහැ කියලා. එනිසා අවිද්‍යා සාගතෝ විදියටින් අපේ මුළු මේ ශරීර සංඛ්‍යාත සියලුම අපේ සිස්ටම් එකම අවිද්‍යාවට බලවයි යන්නේ අපි ජරා මරණ ස්පර්ශ කරමින්. ඒ මෙදෙනනම් අවිඥායත් වේ මාසී සිරාග නිරෝධහා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ ආදි වශයෙන් කියන මෙන්න මේ සම්පූර්ණ සංසාර චක්‍රයේ අනිත්‍යතර හරවන පරිසෝධනාමේ නිපුණන් දුර්දසන අනුකූල විදියට සම්පූර්ණයෙන්ම මේ සැරපාර අනිත්‍යතර හරවලා උඩුගම් බලා යන්න වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ සංසාර ගමන සම්පූර්ණයෙන්ම අනිත්‍යතර හරවලා උඩුගම් බලා යුතුයි මහන්සියලා. ඒ තුලින් තමයි අපට ජරා ධර්මයේ තිබෙද්දී ජරා දුකේ නිදහස වෙන පුළුවන්කම තියෙන්නේ. මරණ ධර්මයේ තිබෙද්දී මරණ දුකේ නිදහස වෙන පුළුවන්කම තියෙන්නේ. ව්‍යාධි ධර්මයේ තිබෙද්දී ව්‍යාධි දුකින් අපට නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. ඒක මරණයෙන් පස්සේ ලබන සුවයක් නෙවෙයි විනතුනි. ඒකේ වටිනාකම උදාහම මේ සෝපතිසේස නිර්වාණ ධාතු පත්‍යලා තම දුරටත් යා පිරොත් පානකම් තම දුරටත් යා ජීවත් වෙනට පුළුවන්. එතනම මොකද මේ ලෝකෙට යහපත කරන්න පුළුවන්. එතනත් කොහොමද මානසිකව උපරිම ලෙස සුවෙන් ජීවත් වෙන කෙනෙක් වෙනවා. ඕ පද්මෝපකාර ජීවිතයක් ගත කරනවා. සමාධිය නැමැති කෙලෙස් බලිත සමාධිය තුළ ජනිත වෙලා විලේකේ මඩෙන් ජනිත වෙච්ච තියුමක් මඩේවත් වතුරවත් නොනගෙවි එයින් නික්මලා සුවඳවත් පහමන සුවඳවත් තියුමක් වගේ සමාධිය නැමැති කෙලෙස් බලිත මේ වට පිටায় අපි ජීවත් වෙන්නේ නිකෙලෙස්ව වාසය කරන ක්‍රමය බුදුරජාන් වහන්සේ අපට දේශනා කළේ. අන්නේ මාර්ගයේ දිපෙනතුනි ප්‍රතිපදාවේ ප්‍රධානම අංගයක් වඩපත් වෙන්නේ කර්ණීමේ සූත්‍රය අඩංගු කරනා විට මේ දර්ශනයේ තම අත්තුනාද කියලා තමන්ටම බලන්න පුළුවන් එක මඟසතුණක් තමයි කර්ණීමේ සූත්‍රයේ දින ගුණාංගයක තමන් ජීවිතේ පිටනව වෙනද එක ආයාසයෙන් කරන දෙයක් නෙවෙයි. සද්ධාමතුනි මේ දර්ශනයේ පොසත් ධර්මයට ඒ ගුණාංගයක තමන් ජීවිතේ තුළ පිටනව සංකෝ පුජෝජේ සෝඤ්ඤාණි වශයෙන් ඒ ගුණාංග 14ක් තියෙනවා. නැච බුද්ධං සමාචරයේ කිංති යේන විනෝ පරිපාලිනම් අනිත්‍ය නිග්‍රහ කරන පොටි හෝ වරදක් නොකරන තරම් ඕ බොහොම සංවේදී වෙනවා. කියලා මේ තමන්ගේ ජීවිතය තුළ තවත් ගුණාංග රාශියක් තමට වැඩෙනවා. තමට එනවා පේනවා. තමන් යම්කිසි කටයුත්තක් කරද්දී තමන් නිතරම බලනවා තමන්ගේ ජීවිතෙන් ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන මේ හතර අගතියද වැඩෙනවද කියලා. ඕනෑම කෙනෙක් චරිතය ගැන නොනැති කෙනෙක් බලනකොට බලන්නේ ඒ දැනට මේ කරුණු හතරෙන් එකකටවත් වැඩෙනවද කියලා බලන්න. ආයතන ප්‍රධානියෙක් වුණත්, ගෙදරම තාත්ත කෙනෙක් වුණත්, එයා කටයුතු කරද්දී මට කේන්ති ගන්න කෙනෙක්ද? නැත්නම් ලෝභයෙන් නැගෙන්නේ කියලා දෙකරන්නේ? නැත්නම් බයෙන්ද කටයුතු කරන්නේ? නැත්නම් මෝහයෙන්ද කටයුතු කරන්නේ කියලා බලන්න. මෙන්න මේක තමයි කෙනෙක්ගේ අභ්‍යන්තර චරිතය බලන ප්‍රධාන නිර්ණායකයක් වෙන්නේ. යම පිළිබඳව තීරණ ගනිද්දී ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් අගකෙලි කියලා දෙක ගන්න කියන එක. මෙන්න හතරෙන් තමයි සම්පූර්ණ නිදහස ලැබෙන්නේ. ඒ තරම් මේ තමන්ගේ මානසික නිරෝගී භාවය උපරිම මට්ටමකට පාතා ගන්න. මොකද මානසික නිරෝගී භාවය කියන්නේ සසුපන් වල ජීවාම ආතුරේසු මනසුරා ආතුරේසු මනසේසු විහනාමනසුරා. මේ ලෝකයේ මානසික රෝගී අයින් අතුරින් මානසික නිරෝගී වාසය කරනවා. බොහෝ දෙනෙක් මේ නැති මානසික ව්‍යාධි වලින් ඉන්නේ. ඉක්මනට කේන්ති ගන්නවා. ඉක්මනට යම් යම් ගන්න ආසා කරනවා. බයෙන් මිරිකෙනවා. ප්‍රාණිය වැඩි. මේ බොහෝ දේවල් මේ නැති මේ බුදුදහමේ සාකහන මානසික රෝග කියලා. මේවා අසාමාන්‍ය මානසික ස්වභාවය. අපි අසුර කරන කෙනෙක් කියන්නේ මේ වගේ දේවල් කියනවා නම් අපිට යාසන් බැසුර කරන්න හිතෙන්නේ නැහැ කියලා තමයි. අපිට කියන්නේ අපහසුයක් දෙන්නේ. නමුත් මේ ධර්ම මාර්ගයට යනකොට කෙනෙක් යයිතාම් සෞම්‍යදායි පුද්ගලයෙක් වෙනවා. එයා සංකරන්නේ මෙදිට කෙනෙක් වෙනවා. එයා ඉක්මනට කේන්ති ගන්න, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, දැන් ලෝභකම් බිය අඩුගෙන වටපත් වෙනවා. ඔහු ඉතාම සෝදායි වලින් දැට ඇසුරු කරන්න පුළුවන්. එයා මානසික නිරෝගීතාවයේ යුක්ත කෙනෙක් වෙනවා. සසුතම්මති දීවාම වේදනේ ස්වරේනෝ වේදනේ සමාන්සියසු විහන ආරේනෝ වෛර කරන මිනිස්සු අතරේ නේද නැත්තා ආවෛරීව මෛත්‍රී වඩන කෙනෙක් වඩපත් වෙනවා. සසුතම්මත දීවාම උසුකේ සම්සුකා උසුකේ සමාන්සියසු විහන ආමසුකා. බොහෝ දෙනෙක් යන්නන් දර උකහ ගන්නට උපයා ගන්න උසහ සමාජයක අන්නේ ඒ දෙයින් මිලිච්ච කෙනෙක් වඩපත් වෙනවා. මෙන්න මේ ගමන් වල විනතනේ වැඩෙනකොට සතර සංසිපට්ඨානේ වැඩෙනකොට සතර රීති පාද සතර සමන් ප්‍රධාන වීර්ය පංචේන්ද්‍රිය පංච බල සත්ත්ව බොජ්ජංග ආරසණ්‍ය මාර්ග මෙන්න මේ කර්ම වලින් තමයි පෝෂක් වෙනවා. අවසාන රිසාජක තමයි ප්‍රතිපලය තමයි සමථ විදර්ශනා දෙක සඳහා කරන කාර්ය වැඩිවීම. ඒ අවසාන ප්‍රතිපලය කොයිතරම් දුරට මේ රූප අදිස්සන්ත පංචකයේ සම්මේ වැය හට ගැනීම නිරෝධය දකිමින් වාසය කරන කෙනෙක්ද කියන කාරණා. එතකොට එතනත්තා නිතරම විදර්ශනා කරන්නේ ස්කන්ධ පංචකය අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ සම්මේ වැය බලමින් ඉන්නේ. දෙකේ දෙකක් කියන්නේ ඒකයි දැකපු දේ දැකීම පමණයි. ඒ දැකීමට පාදක වෙච්ච ස්කන්ධ පංචකයේ එතනම නිරුද්ධණක් දකිනවා. දකිනකොට ඔහු ජීවත් වන්නේ අර අතීතයෙන් මිදලා අතීතයෙන් මිදෙනකොට අනාගතයෙන් මිදෙනවා. ඒ අන්ත දෙකෙන් මිදෙනකොට ඔහු පංචඋපාදේසු තත්ත්වන්ත විපස්සති වර්තමානයේ මේක දකින මනෝවිඥානයේ හට ගැනීම නිරෝධය සම්බේලය දකිමින් ඔහු අනිත්‍ය දකිමින් වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ ගමන් මඟ සපත කරගන්නට අපි උපරිම සූසා ගනිමු. අපි ලබා ගත්තු මේ දුර්ලභ මිනිස් ජීවිතයට අපි උපරිම වටිනාකමක් ලබා දුන්නා. අපි ලබා ගත්තු මේ උතුම් ජීවිත කුසම දින දින විකසිත කරගන්නට සම්බුද්ධෝත්පාදී නැමැති සම්බුද්ධහම නැමැති මේ සූර්යාලෝකය උපරිම සපේ ජීවිතයට ආලෝකය කිරු කිරණ බවට පත් කරගන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. පිනොටෙක් ප්‍රශ්න අහලා තියෙනවා මේ පොයට සිදු සමාදන් වීම ආදී කරුණු ගැන. තින්ගියන දින තමන් නිවසේ ඉඳගෙන හරි තමන්ට ඒ සීලය සමාදන් වෙන්න පුළුවන් එක බාධාවක් නැහැ. ඉතින් තමාට දර්ශනයක් තියෙනවා නම් තමා ඉන්න තැන ඉතර අදාළ වෙන්නේ නැහැ. තමා නිවසේ ඉියත් වැඩ කරන තැන ඉියත් පාරේ ගමන් කරන ඉියත් තමා මේ සම්මානීය ලබා ගත්තා නම් තමන් නිතර මාර්ගික මාර්ගයේ වාසය කරනවා නම් තමා ධර්මය පුහුණු කරන කෙනෙක් බවට පත් වෙනවා. විශේෂයෙන් අපි පොහේන මේ වගේ රැස් වෙලා බලනවා අහන්නේ එකට ආධ්‍යාත්මික බව අනිදු කරන පිරිසක් එක තැන ඉන්නකොට අපිට ලොකු ශක්තියක් ලොකු එනර්ජියක් එනවා ඒක ලබා ගන්න අපට ලොකු මනුවන් ජලයක් ඇති වෙනවා ඒ වගේම අපේ සාමින වහන්සේලා කල්‍යාණ මිත්‍ර වහන්සේලා දැකලා සිය සීම බලනකොට තවත් උනන්දු වැඩි වෙනවා ඒ නිසා තමයි අපි මේ ටිකට දුර බැහැ ගිහිල්ලා ඒ ආයතනවල සිය සමාදන් වීම ආදී කටයුතු කරන්නේ තවත් අපේ ගමනකට ආරෝග්‍යයක් සපයා ගන්නද ඒ තවත් ප්‍රශ්න කීයක් තියෙනවා හිතන්නේ ඒවා අපි මේ දේශනා කර උදාහරණ දේශනා කරන බොහෝ දේවල් විසඳනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. මතකයේ තියෙන ඇත්තෙම මානසිකාර කියලා කැන්සිගර් කියන එක අනිත් එක සති කියන කැන්සිගර් කියනවා. මතකයේ කියන එක සාමාන්‍යයෙන් අපි කියන්නේ මොළය සම්බන්ධව මොළය ප්‍රතිබන්ධව තමයි සාමාන්‍ය මේනිස් ගැන කියනකොට කියන්නේ. නමුත් බුදුදහමේදී ටිකක් ගැඹුරට ගිහිල්ලා මතකයේ කියන්නේ ඕන වෙලාවක තමන්ගේ අතීත අත්දැකීම් මතක් කරගන්න පුළුවන් හැකියාව නිත චෛතසිකයක්. දැන් සතිපට්ඨානයේ වැඩිීමේ ආනිසංසයක් තමයි සති අනුසරති සති සරණතා ධාරණතා ආදී වශයෙන් සඳහන් කරනවා. චිරකතම්පි චිරමාසුකම්පි සති අනුසරති ආදී වශයෙන් දැක්වෙනවා. බොහෝ කලක් කරකෝ මතක් කිරීමේ හැකියාව තියෙනවා. ඒක තියෙන්නේ සති කියන චෛතසිකයේද. චෛතසික 52ක් තියෙනවා 256 කියලා අපි කියන්නේ. ඒක එක චෛතසිකයක් නෝ සති කියලා. ඒකට මානසික කාර්ය කෙනෙකුත් තියෙනවා. මේ චෛතසික වලින් අර අතීත සිදුවීම් මතක් කර දීමේ හැකියාවක් තියෙනවා. ඒක චෛතසිකයක කාර්යභාරයක්. ඒක කොතනම තැම්පත් වෙලා කියනවා කියලා කියන්නේ. මොකද තැම්පත් වෙලා කියන විද්‍යාවෙන් භෞතික විද්‍යාවෙන් කියනවා මොළයේ ඉන්ද්‍රියයකට සම්බන්ධ නිසා. හැබැයි ඒ කටයුත්ත වන්නේ මේ ජීවිතයේ කටයුතු වලට විතරයි. නමුත් දැන් අපි පොවේ නිවන් සංසඥාණය ලබා ගත්තොත් ඒක මොලේ කොතනද තියෙන්නේ? මේට අතවා 500කට කලින් අපිට බලන්න පුළුවන් නම් ඒක මොලේ කොතන තැන්පත්වල තියෙන්නේ? යම් බාහිර නැහැ මේ මොලේ සම්බන්ධයෙන්. ඒතකොට මේ මොලේට සම්බන්ධ ටිකක් තියෙනවා මට කියන්නේ නැද ස්ථානයක් තියෙනවා මේක එක නෑ කියන්නේ නැහැ. හැබැයි ඒක මේ ජීවිතේට සම්බන්ධ කරුණු ටිකක් විතරයි. හැබැයි ඒ තැන් වල ඩැමේජ් එකක් වුණත් ඔබේ නිවන් සංඥාණිය ආදී මේ ඥානයන් දිනුවරක කෙනෙකුට ඕනනම් අර කොටස් නැතුව වුණත් මේ ජීවිතේ විතරක් නෙවෙයි පරලෝක ජීවිතේ වුණත් මතක් කරගැනීමේ හැකියාව මේ සති කියන චෛතසික අවදිමත් කිරීමේ හැකියාවෙන් ලැබෙනවා. ඒක කොතනවත් ගබඩාවල තියෙන්නේ කියන්නේ නැහැ. ඒක හේතුඵල ධර්ම මත ඕන වෙලාවට දිනු කරගන්න පුළුවන් ස්වභාවයක්. මානසික සතිය. ඉතින් අපි ජීවිතයක් හැමදේම අපිට මතක් වෙන්නේ නැහැ. සමහර ඒවා අපිට අමතක වෙනවා. ඒ අමතක වීමේ ස්වභාවය. අමතක වීම කියන්නේ සතිය නැතිවීමමයි. සතිය දිනු කරවතින් මේ ජීවිත කාලය විතරක් නෙවෙයි මෞලසේ ඉන්න කාලය දෙකත් මතක් කරගන්න පුළුවන්. උපාදාන පත්‍යා භව කියලා කියන්නේ උපාදාන කියන්නේ යමක් තමන් වෙත ලං කර ගැනීම ඒත් එක්කම භවය. භවය කියන්නේ තමන් ලෝකේ ඉන්න බවට තමා හිතාගෙන ඉඳීම නැත්තම් උපතක් පිණිස කර්ම සකස් කර ගැනීමට භවය කියලා කියන්නේ. ඒ සියල්ල මුල්මනේ අවිද්‍යාව. ඒ කියන්නේ අපි මේ දකින ලෝකය මේ වෙලාවේ බාහිර මේ විදියටම කියනවා කියලා අපි හිතන්නේ නේද? ඒ හිතන් ඉනවා කියන්නේ මේක සමගාමීවම නැවත බලයකට අපි යන සූදානම කියන එක. ඒක අවිද්‍යාව පාලකයි තියෙන්නේ. ඒක සම්මුති සත්‍ය අනුව මේ ලෝකේ පුද්ගලයන් ඉන්නවා ඒක රක්ෂා කරලා ඉන්න මේ ගොඩෙල්ල ඉන්නවා කියලා කියනවා. ඒක නෑ කියන්නේ නෑ. හැබැයි පරමා සත්‍ය කියලා කියන්නේ මේ මොහොතේ දැන් මම බණ කිව්වත් ඔබට මම මේ ඔඩියන්ස් එකට නෙවෙයි දැන් බණ කියන්නේ. මම බණ කියන්නේ මගේම චෛතසිකයකට. චුතිචිත කියලා කියන්නේ මේ ආත්ම භාවයේ අවසානයට සම්බන්ධ හිතට තමයි චුතිචිතය කියලා කියන්නේ. ඒකත් ඇත්තෙම හිතත් එක්කම තියෙන එකක්. ඒකෙන් අපේ යම් කිසි ප්‍රමාණයකට මේ ජීවිතේ මතකේ තියෙනවා නැත්තේ නැහැ. කර්මයක් මේ ඔක්කොම සම්බන්ධයක් තියෙනවා. හැබැයි කිසිම දෙයක් අඛණ්ඩව සංගතියක් විදිහට යන දෙයක් විදිහට විතරක් නෙවෙයි කියන්නේ. ඒව හැම දෙයක්ම හේතු නිසා හටගෙන හේතු නිරෝධ නිරෝධ වෙමින් ඒකම තම හේතු වල හේතුවක් වෙන අර සෝවිශ ප්‍රතිවර කියන විදිහට මේ හේතු ගානක එකතුව කියන තමයි මේව ක්‍රියා ක්‍රියාකාරීත්වයන් විදිහට සම්බන්ධ වෙන්නේ. මේ කිසිම දෙයක් එක දැනකින් දාන අනිත් දැනට යනවා කියලා කියන්නේ නැහැ. මරණය තුතිචිත්තේ ප්‍රසංගිත යන දෙයක්තියා බෞද්ධ මාංශය සාදි භික්ෂුවට දේශනා කළේ මේ මොහොතේම ජීවත් වෙන කාලයවත් මේ වර්තමාන හිතේ ඉඳලා ඊළඟ හිතට යන දෙයක් ගැන කියන්නේ නැහැ කියලා. දේශකරන්නේ නැහැ කියලා. දේශනා කරන්නේ නැහැ කියලා. ඒකට මෙතන ඉඳන් මෙතන යන දෙයක් නෙවෙයි කියන්නේ මේ මොහොතේ ඇතිවන හේතුඵල ධර්ම ඊළඟ ස්වභාවයට හේතුවක් වෙලා මෙතන මේක නිරුද්ධ වෙනවා. හැබැයි මෙතනින් මෙතන යන දෙයක් ගැන කියන්නේ නැහැ. නිතරම පරිසම්පාදයේ මතයි මේ ලෝකේ විස්තර කරන්න පුළුවන් මහන්සේ. අවිද්‍යාව පත්‍ය සංඛාර නැත්නම් ඉතිමස්මින් සති ධම්මෝති මේ හේතු නිසා මේක හට ගන්නවා මේ හේතු නිරෝධයෙන් මේක නිරෝධනා කියන කාරණය. ඒකට පහනක් අවපහනක් දල්වන්න යම් ශක්තිය මේකෙන් ලැබෙනවා. ලැබුණට මෙතනින් කිසිම දෙයක් මෙතන යනවා කියන්නේ නැහැ. ඒ උපමාවම තමයි මේ විඥානික ක්‍රියාකාරීත්වයට චුති ප්‍රසන්නගේ සම්බන්ධයට සියල්ලක්ම දක්වන උපමාව තමයි මේ පහනේ උපමාව. එක තැනකින් අනිත් තැනට යන දෙයක් නෙවෙයි. හැබැයි හැම අවස්ථාවකම ඊළඟ අවස්ථාවට කිසියම් බලපෑමක් කරනවා. ඒ බලපෑම කරන විවිධ පැති තියෙනවා කොහොමද? එහෙම 24ක් තියෙන. ඒ 24 තමයි සූස් ප්‍රතිවිදියට බුදුරජාණන් වහන්සේ අවිස්තරාත්මකව දක්වලා තියෙන්නේ. දැන් වෙනදින අපට ලැබිච්ච කාලය අවසන්, ඔබට දවල් දානේවත් ගන්න අවස්ථාව දැන්. ඉතින් ඔබ බොහෝ වේලාවක් මේ කර්ම අත්හැරෙන විදිය අපි විශේෂයෙන්ම අද පාදක කරගත්තේ උපනිෂ සූත්‍රය. අවිද්‍යා පාදක වෙනකොට ජාති ජරා මරණ කරා යන ආකාරය, ඒ වගේම දුක්ඛෝම නිසා සංදාතේ මො ආකාරයට දුක හේතුඵල ධර්ම පරිසම්පාදයේ නැත්නම් සංසංගමජික තේරුම් ගැනීම මත ක්‍රමානුකූලව සම්මුදිත භාවයන් ප්‍රේතිය සෝකේ සමාධි යථාබෝධ ඥාන රසණාක ඇති වෙන ඥානෙ නැත්නම් සංසාර දුකෙන් නැත්නම් දුකෙන් සතුරාම නිදහස් වෙන මාර්ගය දක්වා කියන මේ මාර්ග දෙක ගැනයි අපි කෙටියෙන් අපිට ලැබෙන දින වේලාවන් සාකච්ඡා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අවිද්‍යාවත් දැන් සංඛාරා කියන මේ චක්‍රයෙන් අපව නිදහස් කරලා අර සද්ධා පාදකව දුකෙන් සම්පූර්ණ නිදහස් වෙන මාර්ගය දේශනා කළේ. ඉතින් මේ මාර්ගයේ හැකියාව දුරට අසාගෙන ඒ තුනම තමයි ජීවිතය පෝෂණය කරගන්න තියෙන විශේෂයෙන් ආර්ථික මාර්ගය තුළ තමයි දිනමඟ විසිතුරු කරගන්නට අපි උත්සාහ ගනිමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. රැස් කරගත් උතුම් කුසලයේ බලයෙන් අපරාමෙන් මියගේ ඥාතීන්ට දෙවියන්ට මේ පින පුදුම නිර්වාණ වලින් සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛප්පතාච නින්දුක්ඛං භයං පංචාච නිබ්භයං සෝකං පඤ්චාච නිසෝකං වන්දෝ සම්මේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මියදෙත්වා දිහෙන් තේලෙන සත් දිය නැති දෙත්වා සොරින් තේලෙන සත් සොම්නස් දෙත්වා නිදින් මේ හැම